සාදුකාරයක් දෙන සියලුම දෙනා. සති සිරි දෙන මහගුණ මුදානං සත්හට වන බව දුකට වේදානං තිත් ගනඳුරු දුරලන දිනිඳානං සිත් සතොසින් නම දිම් එම පමණින් පැවසූ නිදන තතු මෙම හැම දෙන බලවයි දැක් විය යුතු තම තම නැන පමණින් දැන ගත යුතු මම නම් දින් සඳහම් පාදාසිතු සිරිමත් මම සිරසෙහි පාපිසිනා සැරියුත් මහමුගලන් පිළිවෙලිනා පිළිවෙත් සරුමහා සංගන සොබනා මුතුනත් බැඳ නම දිම්බති පෙමිනා. ඒ උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි වැඩමවා වදාළ අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, සුබුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති ඒ දසදහසක් ලෝක ධාතු විවේසෙන්නා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන්ට මේ ස්ථානයට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන් නිවන් මඟ උදෙසා කරන පැහැදිලි කිරීම කරනවා. ඇවිදින් මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම පින්වතුනි, තමන්ගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවන් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඔබට කරදරයක්, හිංසාවක්, පීඩාවක් වෙච්ච වෙලාවේදී අදෘශ්‍යමාන ලෝකයෙන් ඒ අයගෙන් පිහිටක් ආරක්ෂාවක් ඉල්ලුවාම ඒ පිහිට ආරක්ෂාව ලබා දුන්නා නම් අන්න ඒ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන්ට යුතුකම් ඉටු කරන්න කාලය විදිලා ඔබ තථාගතයන් වහන්සේ නමකගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට යන වෙලාවේදී මාර්ගඵලයන් ලබන්නට යන වෙලාවේදී ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම පින්තුනි, තිරහත් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගත්ත භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස ආරක්ෂා කරගත්ත ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ දේව සංඝයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. බුද්ධ ශාසනය රැකගෙන සිටිනවා වගේම මේ සම්බුද්ධ ශාසනයකින් ඵල ප්‍රයෝජනයක් ගන්න ඒ මාර්ගයන් ඵලයන් උදා කර ගැනීම උදෙසා ඔබ වහන්සේලාත් මේ ස්ථානයට ඇවිදෙන්න, මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා ඒ ඇත්තන්ටත් මේ ස්ථානයට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම පින්වතුනි, ඔබ නමින් ධම්මාන්තර ගතවන්ටි දිච්චේ සීලුම ඥාති මිත්‍රාදීන් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා යම්කිසි අභාවේ ස්ථානයක ඉන්නවන එයින් අත මෙදිරස විතු මුදිත වෙන්න කියලා. එතන මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීලු දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්, මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං ධම්මස්සවන කාලෝ අයං වදන්තා හොඳැතිංගතනි සියලුම දෙනා මොහොතක් සිහිපත් කරගන්න අනාදිමත් සංසාර කියන එන ගමනදී රාග දේශ මොහයන්ට අහු වෙලා අසත්පුරුෂ ඇතුළට වැටිලා අවිද්‍යාවෙන් මිරිකි මිරිකි ඉන්න මොහොතක මම මුදුන්පත් කරගන්න ගිහිල්ලා ඒ උත්තම ආර්යයන් වහන්සේලාට අරිහතුන් වහන්සේලාට තමන්ගේ අතින් හිංසාවක් පීඩාවක් වුණා නම් නින්දාවක් අපහාසයක් උපහාසයක් වුණා නම් ඒ උත්තමයන් වහන්සේලා දහස් වාරයක් කෝටි වාරයක් මාකට සමාවෙන සේක්වා මා කමා කර සිටින සේක්වා කියලා ඒ උත්තමයන් වහන්සේලාව කමා කරගන්න බලකොට ඒ වගේම පින්තුනි අධිස්ථාන කරගන්න නදාදිමත් සංසාරික ඉඳලා කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන් උපනිශ්‍රේ වෙලා අද මේ සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් ප්‍රතිපන්නිත වූ සෝතාපන්න ඵලයේ පිහිටත්වා ඒ සෝතාපන්න ඵලයේ පිහිටා ඇති යමෙක් ඇත්නම් ඒ අය අධිස්ථාන කරගන්නේ මාර්ග ඵලයන් උපසම්පදා වේවා කියලා ස්ථිර අධිස්ථානයකින් යුක්ත සද්ධර්මයේ ශ්‍රවණී කරන් සෝදානම් වෙන සියලු පින්තුනි අපි ඊයේ යම් දහම් සාකච්ඡාවක් ආරම්භ කළා. ඒ තමයි මේ පංචශීල ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ මේ පංච ශික්ෂා භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. ඒ භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු මේ පංච ශික්ෂාව අපි ඊයේ ශික්ෂා පද එකක් ගැන කතා කළා. අපි කියන්නේ පැය දෙකක් විතර. නමුත් ඔබ ලෝක සම්මතයෙන් නම් තියෙන්නේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියවම ලෝක සම්මතයේ තියෙන්නේ මම සතුන් නොමරමි කිය. නමුත් ඒ දෙහාගේ මහා පරම ගම්භීර අර්ථය පැය දෙකක් විතර ඊයේ දේශනා කළා. අද පින්වතුනි ඒකත් එක්ක අපි අදින්නා දානා පටිවිරතෝ හෝති කියලා තථාගතයන් වහන්සේ කරපු දේශනාවත් විග්‍රහ කරගමු. මොකද පංච ශික්ෂාව හරියට විග්‍රහ කරගත්තා නම් පින්වතුනි මේ පංච ශික්ෂාවෙන් එකක් රැක්කා නම් හොඳට ඕනේ. එකක් රැක්කා නම් පහම රැකෙන. ඒ විතරක් නෙමෙයි පින්වතුනි දස කුසලයේ වැඩෙනවා දස අකුසලයෙන් වෙන් වෙනවා. එකක් රැක්කා නම් හැබැයි කියලා තියෙන විදිහට ඕනේ රකින්න. පානාතිපාතා පටිවිරතෝ හෝති කියලා මම සතුන් මරන්නේ නැහැ කියන එක විතරක් නෙමෙයි. ඊයෙන් පොඩ්ඩක් මම ඇදෙන මතක් කරලා දෙන්න. ජීවිතාන්තයේ ග්‍රහතන් වහන්සේ පරපන් නැසීමෙන් වෙන්ව පරපන් නැසීම අතහැර බහාතැබූ දළු මුගුරු ඇතිව බහාතැබූ දැල්ලු ගුල්ලායි ඇතිව පාපේට ලැජ්ජා ඇතිව බය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාව කටයුතු කරන්නේ කියන මහා ගම්භීර ශික්ෂා පදය. ඒක පින්වතුනි ඊයේ අපි දේශනා කළා. බොහෝ පිරිස ඇවිදලා ඒ සද්ධර්ම කොටස ශ්‍රවණය කරගත්තා. අද මේ වෙනකොට ඒක අන්තර්ජාලයේ ඇති. ඔබට පුළුවන් අවශ්‍ය කෙනෙකුට ඊයේ දේශනාව අරගෙන ඒ දේශනාව ශ්‍රවණය කරන්න. අද පින්වතුනි දෙවෙනි ශික්ෂා පදය ගැන කතා කරගෙන යන දෙවෙනි ශික්ෂා පදේ අදින්නා දානා පටිවිරතෝ හෝති කියලා තථාගතයන් වහන්සේ කරපු දේශනාව. එන අදින්නා දානා පටිවිරතෝ හෝති කියන්නේ පින්වතුනි මේ ලෝක සම්මතය නම් තියෙන එක දෙයක්. ඒ තමයි මම හොරකම් කරන්නේ නැහැ කියන එක. මම සතුන් නොමරමි, නොදුම් කිසිවත් නොගනිමි, දුසිරිතෙන් මැරකෙමි, බොරුබසක් කීටෙක නොකියමි, මත්පැනින් දුරුවමි, පන්සිල් සමාදන් වෙමි, නිති පන්සිල් රකිමි, එයින් මතු දිනුවට පැමිණිමි කියලා දෙක වසරේදී ගන්නවනේ කවියක්. ওই ටික තමයි තාම දන්නේ. ඉතින් පින්වතුනි මේ හොරකම් කරන්නේ නැහැ කියන එකට වඩා එහාගේ අර්ථයක් ඕක තියෙනවා පින්වතුනි. ඒකේ තේරුම තමයි ජීවිතාන්තයේ තෙක් රහතන් වහන්සේ අන්සතු දේ ගැනීමෙන් වෙන්ව අන්සතු දේ ගැනීම අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන් දෙහිම බලාපොරොත්තු ඇතිව පිරිසිදු ආත්ම පරිහරණයේ යුක්තව කටයුතු කරන්නේ. මේ ශික්ෂා පදයේ පින්තුනි දේශනා කරලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා. මොකද භික්ෂුන් වහන්සේලාට මේ දේශනා කළේ පින්තුනි මේ ශික්ෂා පද පහ රකින්න පුළුවන් පින්තුනි එක එක ආකාරයෙන් ඉන්න උත්තමයන්. අපි අපේ තියෙනවා පින්තුනි ඉන්ද්‍රිය කියලා කොටස. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය පහක් තියෙනවා. ওই ඉන්ද්‍රිය පහෙන් පින්නතුනේ සද්ධා ඉන්ද්‍රිය අධික ලෙස තියෙන කෙනාට සද්ධා ඉන්ද්‍රිය දියුණු වෙච්ච කෙනාට තමයි පළවෙනි ශික්ෂා පදයේ මනාකොට රැගෙන ඉන්න පුළුවන්. එතකොට විරිය ඉන්ද්‍රිය දියුණු කෙනාට රහගන්න පුළුවන් ශික්ෂාපදේ තමයි පිටින් ඔය කියපු දෙවෙනි ශික්ෂාපදේ. වීර නැති කිසිම කෙනෙකුට මේ ශික්ෂාපදේ රකින්න බෑ. මේක විස්තර විග්‍රහ කරගෙන යනකොට ඔබට තේරෙයි වීර නැතුව මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක. එහෙනම් පිටින් අපි ඒක එකින් එක කරුණ කරුණ කතා කරලා බලමු. ජීවිතාන්තයේ ග්‍රහතන් වහන්සේ අන්සතු දේ ගැනීමෙන් වෙන් වෙනදී රහතන් වහන්සේ නම එහෙමත් නැත්නම් පිටින් මේ රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ පිටින් සම්මත කෙනෙක්. මේ ලෝකේ සම්මතය තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඊට යට ඉන්න අය ඔක්කොම පිටින් සම්මතයෙන් වෙනස් වෙච්ච අසම්මත පිරිසක්. සම්මතයි කියලා කියන්නේ මේ ලෝකයේ සුදුසු පුද්ගලයා තමයි කියන රහතන් වහන්සේ. මොකද ඇලීම් ගැටීම් දෙකම දුරු කරලා ඇලීම් ගැටීම් දෙකම දුරු කරලා තියෙන නිසා පිටින් ලෝකයේ විසකිරණ උදා කරන්නේ නැති උත්මේ තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එහෙනම් සම්මත ඒකයි කියන්නේ මේ මාර්ග ඵලයන් ලබන්න සම්මත නියාමයට එන්න ඕනේ කියන්නේ. මේ ලෝකේ සම්මත වෙච්ච නියාමයක් තියෙනවා. ඒ සම්මත නියාමයට ඒක තමයි පිටින් නිවන කියලා කියන්නේ. සම්මත නියාම. නැත්තම් වෙන්නේ මොකද්ද? ඇලෙනවා ගැටෙනවා මුලාවටපත් වෙවි ඉන්නවා. ඔය කරුණ ටික තමයි ලෝකයේ පැත්තේ තියෙන්නේ. දැන් ලෝකෙන් එතන වෙන්නේ යන කෙනෙක් හැමතිස්සෙම පින්විතේ මේ සම්මත නියාමයට වැටෙන. සම්මත නියාමයේ කියලා කිව්වෙ ඔන්න ඕක. එහෙනම් සම්මත නියාමයට පත් වෙනවා කියලා කියන්නේ මොකද? රහතන් වහන්සේ කියලා කියන්නේ නම් ඒ සම්මත නියාමයේ ඉන්න උත්තරේ. සම්මතේ උන්වහන්සේ තමයි වැඩි. එහෙමනම් දැන් ජීවිතාන්තයේත් ඒ රහතන් වහන්සේ මේ අන්සතු දේ ගැනීමෙන් වෙන්ව කියලා කියනකොට තියෙනවා මේ අන්සතු දේ කියන්නේ මොකද්ද කියන එක හරියට විග්‍රහ කරගන්න ඕනේ. අන්තතු දෙය කියලා කියන්නේ පිංගතුනි යමෙක් Tamanට මේක කැපයි කියලා දුන්නේ නැත්තම් මේක ඔබ වෙනුවෙන් කැප කරලා තියනවා කියලා දුන්නේ නැත්තම් පිංගතුනි එතනින් එහාට ඒක ඔබට ගැනීමට අයිතියක් නැහැ. මොකද ඔබගේ අයිතියට ඒකපත් කළා නැහැ. කැප කළා නැහැ. ඔබ හොදාකාරව දන්නව බුද්ධ පූජාවක් පූජා කරලා පිංගතුනි අපි ඒක ත්‍රිවිධ රත්නයේට කැප කරන විදිහක් තියෙනවා. අපි කොනකින් අල්ලගෙන නෙමෙයි ඒක කරන්නේ. ඒක ත්‍රිවිධ රත්නයේ සහ මුලින්ම කැප කරන ක්‍රමවේදයක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා දානේ සංඝසතු කරලා කැප කරන ක්‍රමවේදයක් තියෙනවා. ඉමං බික්කං සපරික්කාරං තහත්ත පරික්කාරං වික්කු සංඝස දේම කියලා ඒ උත්තමයන් වහන්සේලා උදෙසා ත්‍රි කාලත්‍රේම වැඩ සිටින්නා වූ ඒ උත්තරීතර අරහතුන් වහන්සේලා උදෙසා පින්විතින් ඒ දානේ කැප කරලා පූජා කරනවා. ආස්තාරේ පුද්ගල මහා සංඝරත්නයේ උදෙසා. එහෙනම් ඒ දානේ කැප කළාට පස්සේ තමයි පින්විතින් ඒ උත්තමයන් වහන්සේලාට ඒ දානේ අයිතියක් හම්බුනේ. එහෙනම් අන්න ඒක තමයි කැප කළයි කියලා කියන්නේ. එතකොට භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි පිළිගන්නේ හිඟන්නේ කුර දානයක් දුන්නත් ඒ හිඟන්නට දානේ කැප කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ දානේ කැප කළාට පස්සේ පිළිගන්නේ ඒ දානේ අයිතිය ඒ පිරිසට ලැබෙනවා. පෙරේතෙකුට දානයක් දුන්නත් ওই ඥාති පිළිදෙන්න කියන එකක් කරන ක්‍රමවේදයක් තියෙනවා පිළිගන්නේ අනාදිමත් සංසාරයක ඉඳලා Tamanට ඥාතිත්වයක් දක්වපු එහෙම නැත්නම් හිතවත් කමක් දක්වපු ඒ ඥාති හිත මිත්‍රාදීව සිහිපත් කරලා ඒ අයට එන්න කියලා ඒ අයට දානයක් දෙන ක්‍රමවේදයක් අපේ පැරණි සිංහලයේ ගාව තිබුණා. සීයේලියගේ තිබිත් ඒවා දැන් ඉන්න සීයේලියගේ නැටි කැලින් දැන් තියෙන. ඒක නිසා දැන් ඉන්නේ කාලෙට ඒවැගේ හිදයක් ඕනේ ආපෝ වගේ අම්ම කොහෙද පෙරේතෙක් කෙනා ඕවා පෙරේත ධර්මේ ඕවා තියන්න එපා කියලා ඒවා හංගවට ගහලා පැත්තකට දාන්න. ඕවා තමයි පින්විතනි කරගන්න ගොම් වැඩ. ওই ගොම් වැඩ කරගෙන තමයි පින්විතනි මේ പ്രേත මේ പ്രേත කොටස් වලට ඥාති പ്രേතෙන්නේ වාද අද අවුරුදු ගානකින් කාලා නැහැ ඥාති പ്രേතෙ. Taman gedara හොදට උයාගෙන කනවා. Tamanගේ gedara හිටපු මේ ඥාති പ്രേතයාට දාන කොටසක් දෙන්නේ නැතු. ඉතින් කියලා තියනවානේ මම තිරෝකුණ්ඩ සූත්‍රයේ කියන එක හරියට තේරුම් ගන්න බැරුවයි ඉන්නේ. තිරෝකුණ්ඩ සූත්‍රයේ පිටුතේ තේරුලා දෙන්නේ තින් විතරක් නෙමෙයි පිටුතේ තමන් විසින් උයන උපයා සපයාගත් ධනියෙන් ඒ විවණන් යම් කොටසක් ඒ කොටසක් කැප කරන ක්‍රමවේදයක් කියනවා. ඒ කොටසක් කැප කළාට පස්සේ පිටුතේ ඒ අයට ඒ කැපේ නිසා ඒ අය වෙනුවෙන් කැප කරපු නිසා පිටුතේ ඒ අයට ඒක බාර අරගෙන ඒකෙන් ඒගොල්ලන්ට සුඛී සූපත් වෙන්න පුළුවන් ආහාරයක් වලද නැත්නම් පිටුතේ මහා බඩසයින් පීඩාවටපත් වෙනවා. ඒක නිසා තමයි දොළොස් පිරිකර පූජා කරන ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙන්නේ. අට පිරිකර පූජාවෙන් පින්විතනේ තමයි මොහන වස්ත්‍ර රෙහිමේ අනුපාදුවක් තියෙනවා නම් ඒ දේවල් ලැබෙනවා. ඒවා කැප කරනවා. ඉතින් මේ කැප කිරීම කියන එකයි මෙතන මේ විග්‍රහ කරලා දෙන්නේ. ඒවා කැප කරනවා. අට පිරිකර පූජා කළා භික්ෂුන් වහන්සේලා උදෙසා ඒක භික්ෂුන් වහන්සේලාට කැප කරද්දී පින්විතනේ අර අයට ඒ පින අනුමෝදන් වෙන්න පුළුවන්. එතකොට ඒක කරන්නේ පින්විතනේ අර කැප දානේ දීලා ඉවර වෙලා. ඒ කියන්නේ යම් ඒ අයට යම් කිසි කොටසක් කැප කරනවා. දානෙක ඔය හත් දවසේ දාන්නේ දවසේ හත් දවසේ බණ දවසේම පින්විතනේ බණ කියන්න කලින් ඔබට මතක ඇති අපේ පැරණි පිරිසක් කරගෙන ආපු වත්පිළිවෙත තත්ති යම් කිසි උඩකට යම් කිසි උසක මැස්සක් හදලා ඒක සරසල ඉවර වෙලා ඒක තමන්ගේ ඥාතිවරු උදෙසා කැප කරලා ඒකට ඒ ඥාතිවරු අනුභව කරපු යම් කොටසක් තියෙනවා නම් ඒ දේ බල තියෙන ඉවර වෙලා ඥාතිවරුන්ට අඬ ගහලා කියනවා මේ ව්‍යාපාරගෙන මේක ඔබට කැපයි සීලුම ඥාති ඇවිදilla මේ දානේ පිළි අරගෙන යම් කිසි මේ ශාරීරියේ දිරන දුක් පීඩාසහගත තත්ත්වයක් ඒකෙන් මුදව ගන්නවා කියන ඒ මිද වෙලා ඉවර වෙලා ඇවිදilla සද්ධර්ම ශ්‍රවණය කරන්නේ එතකොට ඒකම වේද කොහොම ගිහින්ද ඉතින් අර කැප කිරීම කියන එක ඔන්න ඔතනයි තියෙන්නේ. එතකොට ඒ ආයතේ එක කැප කළාට පස්සේ බිහිවෙන ඒ ආයතේක අයිතියක් ලැබෙනවා. කැප කරන්නේ නැතුව ඒ අය යම් අවස්ථාවක එහෙම බිහිවෙන යොමු කරන්න ගත්තා නම් එහෙන මොකද සිද්ධ වෙන්නේ? හොරකමකට අහු වෙලා ඒ ආවෙ ඉන්න තනින් තවත් පල්ලයට වැටෙනවා. එහෙම නැත්නම් ඔබගේ ගෙදර බත් මුට්ටියක් එහෙම ඉහළ සමාරය. ඔය කැප කිරීමේ සිද්ධිය නැතුව එයා ඇවිදින්න එහෙම අතදාලා එහෙම ගන්න ගියා නම් පින්වතුනි වෙන්නේ මොකද ඔබ ඔක්කොටම බණ යමාරු වෙනවා ඊට පස්සේ කට්ටඩියෙන් එනවා තල්ල වීදි ගන්නවා නමුත් එයා එහෙම කරන්නේ නැහැ පින්වතුනි දරුණුම එකෙක් හැරෙන්න පලි ගන්න මාපෙකෙක් හැරෙන්න මෝඩයෙක් හැරෙන්න කවදාකවත් ඒකුන් ඇවිදින්න බත් මුට්ටියට අත දාන්නේ නැහැ එයාට කැප කරලා දුන්නොත් විතරයි පින්වතුනි එයාට ගන්නයි තියෙන්නේ මොකද හොරකම කියන එක මහා දරුණු පාප කර්මයක් ඒ පාප කර්මයේ නිසා එයා ඉන්න තැන්වලින් තව තවත් පල්ලෙහාට වැටෙන ක්‍රමවේදයක් තියෙනවා ඒක නිසා තමයි තියෙන්නේ එනම් මේ හැම දෙයක්ම කැප කරන ක්‍රමවේදයක් තියෙන. මොකද කැප කරපු ගමන් ඒකේ අයිතිය ලැබෙනවා. එහෙනම් එතකොට රහතන් වහන්සේ නමකට වුණා පින්විතනේ දන් හැන්දක් හරි පූජා කරලා ඒක උන්වහන්සේට අපි අතෑරලා ඉඳලා උන්වහන්සේට ඒක පූජා කරනවා උන්වහන්සේට කැප කරගන්න. දැන් උන්වහන්සේට ඒක දී දානීය කැපයි. ඒක නිසා උන්වහන්සේ පින්විතනේ එද්මින් ඒ ඵලෙ භුක්ති විඳ ගන්න පුළුවන්. එහෙමනම් දැන් බලන්න එතන ඔය කියන විදිහට අන්සතු දේ ගැනීමෙන් බෙන්ව. එතකොට එහෙනම් රහතන් වහන්සේ නමක් වූ බිගත් මේ මාර්ගයේ යන කෙනෙක් අද අදිස්ථාන කරගන්න පින්වතුනි අන්සතුය කියලා යම් දෙයක් තියෙනවා නම් ඒක තමන් කෙරෙහි කැප නොකරන නම් තියෙන තියෙන්නේ දිවිහිමින් ක්‍රියා කරනවා මේ අන්සතු දෙය මට අවශ්‍ය නැහැ. අන්සතු දෙය ගැනීමෙන් මම සහ මුලින්ම වෙන් වෙලා ඉන්නේ. එතකොට අන්සතුය කියලා කියන්නේ තියෙන්නේ ඕනෑම දෙයක් අන්සතුයි නම් අන්සතුයි. ආයෙකට වහින කමක් නැහැ. මකන කෑල්ලක් හරි කමක් නැහැ. අන්සතුයි නම් ඒක අන්සතුයි. තමන්ගේ දරුවන්ට පොඩි කාලේ ඉඳලා උගන්වන්න පින්වතුනි අන්සතු දෙය ගැනීමෙන් වෙන්ව කියන කතාව. මේ ඔබට රකින්න පුළුවන් මේකේ තියෙන සීග්‍රම තන විතරයි ඔබට රැක ගන්න බැරි සීග්‍රම තන කියලා කියන්නේ තින්දුනි බත් ටිකක් හදලා විතරයි ඒක අතට දුන්නේ නැත්නම් උන්වහන්සේ වරදන්නේ නැහැ එහෙම ක්‍රම වේදයක් මේක සීග්‍රම රකින්න උත්තරමිය ඉන්නවා එහෙම කරන උන්වහන්සේට ඒක පූජකලේ නැත්නම් තින්දුනි උන්වහන්සේ ඒක පරිභව මේ පරිහරණය කරන්නේ නැහැ ඒක පූජා කරන්න උන්වහන්සේ ඒක නම් මම විස්තර කියාගෙන නෑ නමුත් ඒකට එහා පැත්තෙන් ගියේ ඔබට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඒ ඔබට කරන්න පුළුවන් දේවල් ටිකක්, නික්ෂුන් වහන්සේලාට කරන්න පුළුවන් දේවල් ටිකක්, ඒ දෙකම සංසන්දනය කළාම පිටුදී ඔබට කරන්න පුළුවන් හරිය ඔබ ටික ටික වැඩි කරගන්න. ටික ටික වැඩි කරගෙන ගිහිල්ලා අර භික්ෂුත්වයේ ඉන්නේ මහා උත්තමයන්ට කරන්න පුළුවන් මට්ටම දක්වා ඔබේ වර්ධනය වෙනකොට පිටුදී ඔබට නිවන් මාර්ග උදා වෙන්න පටන් ගන්න. මම මේකෙන් නිවන් දකින ක්‍රමවේදය කියලා දෙන්න. ඒකයි මම කිව්වේ එක ශික්ෂාවක් රැක ගන්න පිටුදී ওই ඉන්ද්‍රිය පහම බොහොම සීක්‍රෙන් දිනුන වෙලා ගිහිල්ලා මේ නිවන් මාර්ග සකස් වෙලා එනවා. ඒක ශික්ෂාවක් રાખી. ඒක තමයි කරන්න තියෙන්නේ. එහෙමනම් පින්විතර දැන් අන්සතු දෙය ගැනීමෙන් බෙන්ව කිව්වට පස්සේ එනවා ඔය අන්සතු දෙය කියන එක හොඳ ආකාරව තේරුම් අරගෙන මකන කෑල්ලක් හරි තමන්ගේ දරුවන්ට පොඩි කාලේ ඉඳලම කියලා දෙන්න පින්විතර මකන කෑල්ලක් හරි තියෙනවනම් මේ මකන කෑල්ලව තමන්ගේ නෙමෙයි නම් පුතේ මේක ගෙදර ගේන්න එපා. බිම වැහලා තියෙනවා කොලයක් ඒ වැඩ බිම වැහලා තියෙන මේ මොකක්ද මකන කෑල්ල බිම වැහලා තියෙනවා අම්මේ මම මේක ගිනාව බිම වැහලා එහෙනම් අහන්න තියෙන පුතේ මේක පුතාගෙන නෑ ආමේ මගේ නෙමෙයි එහෙනම් පුතේ මේ කොහෙන්ද ඔබට හම්බුනේ ආමේ බිම වැහැලා තියෙන පුතේ බිම වැහැලා තිබිච්ච එක ඔබේද මෙන්න මෙතනටම කින්නතුනේ තමන්ගේ දරුවන්ව හික්මවන්න නැත්නම් ඒ අන්තිමට වෙන්නේ අලි හොරු වෙන එක ඔය දරුවෝ අලි හොරු වුණාද මේ සමාජයෙන් බැනුම් ගන්න එක විතර නෙමෙයි මේකේ හොරකම කියලා කියන්නේ මහා දරුණු පාප කර්මයක් උපසම්පන්න වික්ෂුන් වහන්සේ නම මේ හාල්ලට එක දෙයක් හරි හොරකම් කළා නම් පරාජික වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා ලේසි පහදු දෙයක් නෙමෙයි. අද හොරකම එක එක ආකාරයට අර්ථ දක්වන්න තියෙනුනේ මම පෙන්නලා දෙන්නම් හොරකම කියන එක මොකද්ද කියලා. මෙතන ඉන්න අය මේ මෙතන කවුරුත් නැහැ පිටුදී හොරකම් කරපොයි. කොහේරි රස්සාවක් කරන කෙනෙක් ඉන්නවනම් ඉතින් අමු හොරෙක් තමයි. මම පෙන්නලා දෙන්න. මේ තරහෙන් එහෙම කතා කරනවා නෙමෙයි. එහෙම තමයි විදිහ. අපි දන්නේ නැහැ ඒක හොරකම් කියලා. ඒකින් එක දැනගත්තට පස්සේ පිටුදී අපිට පුළුවන් ඔය මෙන් වෙලා යන්න නැත්තම් මහා අපරාධයක් ජීවිතයට කරගන්න. දන්නේම නැතුව නිකම් අමු මහ නිරාදුක් විඳින්න වෙනවා. හොරකම කියන එක මහා භයානක දෙයක්. එතකොට එනම් තමන්ගේ දරුවගේ පවපා පින්වතුනේ දරුවා පුංචි කාලේ ඉඳලම හික්මවන්නේ දේට අන්සතු දෙය ගැනීමෙන් වෙන්ව කියන කතන්දරේ දාන්න. එන අන්තතු දෙය ගැනීමෙන් වෙනවා කියලා කිව්වහම දැන් ඔබට gedara dure hari kamanne pinuthune tama wata pidi ඕනි තරක ඔබ පාරේ එවිලගෙන යද්දි ඔය මොනම ක්‍රමවේදකින් හරි අන්තතු දෙයක් දැක්කනම් එහේ මේක තමන්ට කියලා කැප කරලා නැත්තම් ඒ තමන්ට කියලා කැප කරපු නැති දේ පරිහරණය කිරීමෙන් වලකිනවා මම පොන්ජි උදාහරණයක් කියන්නම් මේ රටේ නම් මේව නැතුව ඇත මාත මේ අපි හිටපු රටවල තියෙනවා pinuthune disable light ඒ කියන්නේ ආබාධිත අයට පාක් කරන්න පුළුවන් මේ වාහනේ ගෙනල්ලා ඒ පාක් කරන්න පුළුවන් තැන් තියෙනවා. එහෙනම් ඩිසේබල් අය වෙනුවෙන් ආබාධිත අය වෙනුවෙන් එහෙම තැනක් නිර්මාණය කරලා තියෙන පිංගුතුනි ඒ අයට වැඩි දුරක් ඇවිදගෙන යන්න බැරි නිසා. එතන ආබාධිත නොවන කෙනෙක් ඔය වාහනේ ගිහිල්ලා ඔතන පාක් කළා කියලා කියන්නේ පිංගුතුනි එතනම හොරකමකට අහු වෙලා නේද තියෙන්නේ. ඒක නෑ එතනම හොරකමකට අහු වෙලා තියෙන්නේ. ඔය දේවල් තේරුම් ගන්න බෑ. මොකද හේතුව Tamanට කියලා කැප කළා නෑ එතන. එතන කැප කළා තියෙන පිංගුතුනි ආබාධිත පිරිසකට ඉන්නේ. එන ආබාධිත පිරිසක් උදෙසා යමක් කැප කරලා තියෙනවා නම් ඒක තමන්ට කැප නැහැ තමන් ආබාධිත නැහැ එහෙනම් තමන් ආබාධිත නැත්නම් දෙඟුතුනි අන්නේ ස්ථානයේ ගිහිල්ලා තමන්ගේ වාහනේ පාක් කරලා ගියා නම් ඒ වාහනේට දඩ ගහන්න එන අය ආවත් නැත්නම් දෙඟුතුනි ඔබට හම් වෙන හොඳම දඩිය හම් වෙන මුදල් දඩිය විතරයි නැති වෙන්නේ ඉතුරු දඩ ටික ඔබට හම් වෙන වගේ එහෙනම් ඒව පවා දෙඟුතුනි හරිම පරිස්සමෙන් පරිහරණය කරන්න ඕන දේවල් අපි මේවා හිතෙන් දෙවත් නැහැ නේ අපිට අපි හිතාගෙන ඉන්නේ ආ මේ වෙලාවට දෘෂ්ටිගත වෙනවා ටක් ගාලා ආ මෙතන අය කවුරුත් පාක් කරන එකක් නැහැ කියන කවුරුත් වාහනේ නවත්තන එකක් නැහැ මම වාහනේ නවත්තනවා කියලා හිතාගන්න. නමුත් ඊමෙතන ඒ මොහොතේ තව කවුරු හරි කෙනෙක් ඇවිල්ලා හැරිලා ගියා නම් එහෙම ඒකිනුත් අප්‍රමාණ පව් කිරිනවා නේ අපරාධ දෙක. ඒ නැතත් තමන් වෙනුවෙන් කැප කරපු නැති දෙයක් නේ. තමන් වෙනුවෙන් කැප කළා නම් ඊමෙතන ඒ දේ පරිහරණය කරා. තමන් වෙනුවෙන් කැප කළා නැත්නම් කිසිම දවසක ඒ දේ පරිහරණය කරන්න යන්න එපා. ඒකෙන් ඊමෙතන තමන්ට මහා සීලයක් නැගිටිනවා. අම් මේක කරන්න නම් මහා වීර්යයක් තියෙන්නේ. මේ වාහනයක් පාක් කරන්න තැනක් හෙව්ව එක තැනක්වත් නැහැ. තියෙනවා ටිකක් ඈත එකක් තියෙනවා. ඈත එක වගේ නෙමෙයි මේ යන්න ඕන තැන කඩේ ඉස්සරහම එකක් තියෙනවා. මොකද ආබාධිත අයට ඇවිදින්න බැරි නිසා ඇවිදින්න අපහසු නිසා තමයි මේ කඩේ ඉස්සරහම නැත්නම් මේ ටවුන් එකේ ඉතින් ඉස්සරහම ආබාධිත අයට පාක් කරන්න එකක් හදලා තියෙන්නේ. තමන් බැලුවම බොහොම ඈත තියෙන්නේ එහෙනම් හරියන්නේ නැහැ වැඩේ. මොකද කරන්නේ? ඉතින් නැවතුවා. ඉතින් හරිය ඈත ගිහින් එන්න බැරි නිසා මෙතනින් නවත්තලා කඩේට ගියා. හැබැයි වීරිය තියනවා නම් පිටුතේ මේ ශික්ෂාපදේ මනාකර රැකගන්න පුළුවන්. වීරිය තියෙන කෙනෙක් කවදාකවත් උතන නවත්තන්නේ නැහැ. නේ මට මේක සුදුසු නෑ. මට මේක සුදුසු දැනක් නෙමෙයි. ඒක නිසා මොකද කරන්නේ? ඈත පේනවා තැන පෑ කාලක් විතර ඇවිදගෙන ඉන්න ඕනේ. ඒත් කමක් නෑ. ඇයි? අන්තතු දේ ගැනීමෙන් වෙන් වෙලා ඉන්නේ. ඊළඟට පිටුතේ ඔබ ඔය ආයතන වල රස්සාවල් කරන බිරිස් වැඩි හරියක් මෙතන ඉන්නේ. කොහේ හරි තැනක රස්සාවක් කරනවා. ඔය රස්සාවක් කරනකොට පිටුතේ ඔබට කැප කරපු කාලයක් තියෙනවා. ඔබට කැප කරපු කාලයක් තියෙනවා පිටුතේ ඒ කාලෙට ඒ පිරිස ඔබට ගෙවනවා. අපි ඊටම ඔබ දවසකට පැය 8ක් වැඩ කරනවා කියලා තියෙනවා. මේ පැය 8න් පැයක් ඔබට තියෙනවා කියලා ලන්ච් අවර් එකක් කියලා. දවල්ට කෑම කන්න එක පැයක් තියෙනවා කියලා. එහෙනම් පැය 8ක් ඔබ වැඩ කරන්න ගිහිල්ලා මේ පැය 8 වැඩ කරද්දී ඔබ වැඩ කරන්නේ පැය 7යි නම් තියෙනවා. ඔබ අමු හොරෙක්. අපේ අය අද හොරා කියලා හිතාගෙන ඉන්නේ තියෙනවා. එකම එක පිළිසක් ගන්න ඔය මාළ කඩනවා නම් ඒක හොරා. බැංකු කඩනවා නම් ඒක හොරා. අන්න ඒව තමයි හොරු කියලා හිතාගෙන ඉන්නේ. ඉංග්‍රීසි මොන රස්සාවේද මේ රස්සාවට කරන්න තියෙන වැඩ පිළිස් බැල කොටසක් තියෙනවනේ කරන්න කියලා රස්සාවක ඒ මොන රස්සාවේද ඉංග්‍රීසි පත්‍ර බලනවට ගෙවන්නේ පත්‍ර බලනවට ගෙවන රස්සාවක් තියෙනවා නමුත් බලන්න කොමිස් එකට ගිහින් ළඟේට පත්‍රයක් දෙල්ලගෙන බලන අරේ පෝලිං වල ඉන්න මිනිස්සු බලන්න පෞද්ගලික අංශල ඕවා නෑ නිකක් පෞද්ගලික අංශ බැංක් මැනේජර් බැංකුවේ ඉන්න කලමනාකාර මහත්මයා නිරන්තරයෙන් එළියට ඇවිදින්න අර පොලිමේ ඉන්න අයගේ අහහ මොකද්ද කරන්න තියෙන්නේ එන්න මාත් එක මම කරලා දෙන්නම් කිය කී එළියට ඇවිදලා ඒගොල්ලන් අරයි යන ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි රාජ්‍ය අන්තර නිලධාරීන් වැඩි හරියක් මොකද කරන්නේ? පොඩි තැන් වලට වැඩ පවර්ලා අඹලෝට කරපාල පොලිමේ නෙමෙයි ඕය ආර ගමන්නේ අද බැරි වුණොත් උන්ට හෙට එන්න ගියාල්ලා කියන. ඒක මොකද කරන්නේ? පිටුතින් උඩේ ඉඳලා පල්ලෙට ගම් පත්තරේ බල්ල. පත්තරේ බල්ල වල කොහෙද පිටුතින් හල්ලි ගෙවන්නේ කවුද? එහෙනම් එහෙම නෙමෙයි නම් එහෙනම් කැප කරපු දෙයක් නෙමෙයි තමන්ට කැපේ නෙමෙයි මේ පාවිච්චි කරන්නේ. අන්නේ බල තින්ගුණ අප්‍රමාණ පවු නැගින්න මොහොතක් මොහොතක් ගන්න. ওই මිනිසුන්ට ඔක තේරෙන්නේ නැහැ. ඒක නිසා තින්ගුදේ මම කියන්නේ මැරෙන මැරෙන එකක් කුණු අපාය යන්නේ කියලා. කෙලීම මල බෙරේ තැවෙනවා කියලා යහන්න දෙයක් නැහැ කියලා. අද්දොට ප්‍රත්‍යක්ෂ දේවල් කියන්නේ තින්ගුදේ ඔහොම වැඩ කරපු කිරිස ඕන තරම් ඉන්නවද අසූචි කකා. මේ ශික්ෂාපදේ විඳිලා වෙන මොකුත් නෙමෙයි. මේ හොරකමට අහු වෙලා තියෙන්නේ. හොරකම් කරනවා. මොකද හොරකම කියන්නේ තින්ගුදේ පැය 8කට ගියා කියන්නේ. පැය 8ක් නම් වැඩ කරන්නේ. පැය 8කට ඔබට ගෙවනවා නම් පැය 7ක් වැඩ කරනවා තින්ගුතුනි පැයක සල්ලි ඔබ හොරගම් කළා. පිප්පකොට් කාර්යයක් ඉන්නවා තින්ගුතුනි මේ පිප්පකොට් කාර්යය පර්ස් එකට පර්ස් එකක් හොරගම් කරනවා මේ පර්ස් එකේ තියෙනවා රුපියල් 100ක්. වැඩ කරන මහත්මයෙක් ඉන්නවා පැයට රුපියල් 500ක් ගෙවනවා. ඒ මහත්මයා. ඒ මහත්මයා පැයට ඒ රස්සාවට ගිහිල්ලා පැය හතයි නම් රස්සාව කරන්නේ. එක පැයක් ඒ මහත්මයා අයිස් ගන්නව නම් අපේ භාෂාවෙන් කියන අයිස් ගන්නවා කියල එක. ඒ කියන්නේ වැඩ කරන්නේ නැතුව හොරට ඉන්නවා නම් පින්විතරි මට කියන්න තිප්පකොට් කාලේද ලොකු හොරා. අර ලොකු මහත්මයාද ලොකු හොරා. ලොකු මහත්මයා පැයකට රුපියල් 500ක් හොරකම් කළා අර්ග හොරකම් කළේ තිප්පකොට් ගහන රුපියල් 100ක්. දැන් රුපියල් 100ක් හොරකම් කළා ඒකට අර හොරාද ලොකු හොරා කියලා බලන්න. තමන්ගේ මෙයා තමන්ගේ මොකක් හරි වැඩ කරන ස්ථානයේ පින්විතරි තියෙන ෆෝන් එක ඔබට කැප කරලා තියෙන්නේ මොනවට ගන්නද? ඒ ෆෝන් එක කැප කරලා තියෙන්නේ මොනවට ගන්නද බින්ද? ඔය බලන්න අන්සතු දේ ගැනීමෙන් වෙන්ව කියලා තන කොච්චර දේවල් ලියවිලා තියෙනවද කියලා. ඒ ෆෝන් එක කැප කරලා තියෙන්නේ මොනවාද? ඒ ව්‍යාපාරික ස්ථානයේ හෝ ඒ ඔෆිසියේ තියෙන මොකක් හරි වැඩ පිළිවෙලක් කරන්න නේද? ඒ කාර්යාලයේ තියෙන මොකක් හරි වැඩ පිළිවෙලක් කරන්න නේද? ඒක කැප කරලා තියෙනවද බින්දතුනි? ඔබට ගෙදරට කෝල් එකක් ගන්න. ඔබගේ දරුවන්ට කතා කරන්න ඕන නම් දරුවන්ට කතා කරන්න, පිට රටේ ඉන්න දරුවෝ ඉන්නවා නම් ඒකට කතා කරන්න. ඒවට කැප කරලා තියෙනවද ඒ ෆෝන් එකේ? එන ඒවට කැප කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. පිටු ඒවට කැප කරලා නැත්නම් ඔබ කැප නොකරපු එකක් පාවිච්චි කරන්න. එන කැප නොකරපු එකක් පාවිච්චි කිරීම තුළ පිටුදේ වෙන්නේ මොකද්ද? හොරකමකට අහු වෙන්නේ. හොඳට බලන්න පිටුදේ මොන තරම්නම් හොරකම් කරනවද කියලා එක දවසක. එනම් ඔය කියන හැම හොරකමකින්ම පිටුදේ නිදහස් වෙන්න ඕනේ. තමන්ට කියලා කැප කරලා නැත්නම් කිසි දෙයක් පිටුදේ එතනින් එහාට ඒ දේ පරිහරණය වලකින්න පුළුවන් තරම්. පුළුවන් තරම් කියලා කියන්නේ අමු හොරෙක් වෙන්න නැතුව වලකිලාම නිකන් ඉන්න. මේ ලෝකයේ සාරය කියන අල්ලගත් එකාල පිංවිතරි පුළුවන් තරම් ඉතුරු කරන්න කියලා හිතාගෙන ඔය දහවලු වැඩි කරන. පෑනක් කීයද පිංවිතරි? පෑනක් කීයද? රුපියල් 10. ළමයට පෑනක් ඕන නම් ඔෆිස් එකෙන් පෑනක් ගෙනත් දෙනවනේ අම්මයි තාත්තා. රුපියල් 10ක් ඉතුරු කරගන්න ගිහිල්ලා නේද පිංවිතරි නිකන් අමාරු වෙන්නේ? නිකන් නේද මේ අමාරු වෙන්නේ? ඔය රුපියල් 10 පෑන ඔෆිස් එකෙන් ගෙනලා දරුවන්ට දුන්නට පස්සේ බිංදුවේ එතන මහා සාපේකුත් ක්‍රියාත්මක වෙලා මහා පාපේකුත් ක්‍රියාත්මක වෙලා නිකන් නරක ආධිගත වෙන වැඩ පිළිලක් සිද්ධ කරගන්නවා නේද රුපියල් 10. ඔය ලෝකේ සාරයි කියලා උදා ගන්න හදන අය තමයි බිංදුවේ 10 10 10 10 අර ඉතුරු කරන්නේ. කවදාකවත් බිංදුවේ තමන්ට අකැප දෙයකට අත තියන්න එපා. මම ඊයේත් ඔබට කිව්වේ පාරේ සල්ලි ටිකක් වැහලා තියෙනවා. ඔය පාරේ වැහලා තියෙන සල්ලි ටිකට අතවත් තියන්න එපා. ඒකට හේතුව පින්වතුනි ඒක ඔබට කියලා කැප කරලා නැහැ කවුරු. තව කෙනෙක්ගේ සාක්කුවෙන් වැටිච්ච සල්ලි ටිකක් තියෙන්නේ. එහෙනම් තව කෙනෙක්ගේ දෙයක් මිසක් ඔබට කැප කරලා නැහැ ඒක ගන්න. එහෙනම් කැප කරලා නැත්නම් පින්වතුනි ඒකට අතවත් තියන්න එපා. එදවසේ ඔබට හිතේ ඉතින් ඒක අපරාධයේ දිරල යනවනේ, පාන්දු කුල වෙලා යනවනේ. ඔබට තියෙනවා නම් මොකටද පින්වතුනි තව? ඕක අල්ලන්නවත් යන්න දෙයක් නැහැනේ. Tamanට කැප කරලා නැත්නම් පින්වතුනි ආයේ මොකටද ඔක අල්ලන්නේ? තියෙන තැනින් වෙනස් කරන්නේ මොකටද? තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන තේරුම තියෙන දැනි වෙනස් කළත් ඕක ඔබට පාපය අහු වෙනවා කියලා. හොරකම් කළා නෙමෙයි. මෙතන තියෙනවා මොකක් හරි එකක්. හොර හිතින් මම මොකද කරන්නේ? මේක අරගෙන මෙතනින් තියෙනවා. තියලා ආයෙ හිතනවා නෑ මේක දැන් මේ මම පස්සේ ඇවිල්ලා ගන්නවා කියලා. මම ඒක පාවිච්චියට ගත්තේ නෑ. අයිතිකාරය ඇවිදින්න ඒක අරගෙන ගියා. නමුත් තිබ්බ තැන වෙනස් කරපු නිසා පින්වතුනි මේ පාප කර්මෙට තමයි අහු වෙනවා. දේසි පහදු දෙයක් නෙමෙයි. එහෙනම් දැන් පාරේ මොනව හරි වැල්ලා තිබ්බත් තියෙනදී ඒවා තියෙන හැටියට තියෙන්න දෙන්න. ඔබට අයිති දේවල් නෙමෙයි. ඔබගේ දෙයක් නම් ඔබ ගන්න. කොච්චර දුප්පත් වුණත් තියෙනදී අන්තතු දෙයක් දැක්කනම් ඒ අන්තතු දෙයට කෙලහල දෙක නවත්ත ගන්න ඕනේ. ඔබ මේ අවිද්‍යාවෙන් පටන් ගන්න දෙයක් ඔය. අවිද්‍යාව කියලා කියන්නේ තියෙනදී මේ ලෝකයේ සාරයි කියලා උලා ගන්න පටන් ගන්න එකට ලෝකයේ සාර දේවල් වැටහෙනකොට මේක හරි සාරයි කියලා වැටහෙනකොට තියෙනදී හිතට නැගිලා එනවා දෙයක්. අනේ මේව මට නොවි මුන්ට උනානේ. මට වෙනවා නම් මේව කොච්චර ශෝක්ද කියලා. අන්තතු සැපසක් දැකදල ලොබිනේ උන්ට නොවි මට වේයයි සිටිනේ උන් කල හේ සිට හටගත් පවිනේ උන්මතු නිරේ දුක්මයි විඳිනේ කිය. අන්‍යයන්ට මොකක් හරි සැපයක් යයි සම්බන්ධ දෙයක් තිබුණා නම් ඒකට අන්‍යයන්ට සැපයි කියලා දැනිලා ඉන්න එක හේතුවක් නිසා මේ ලෝකයේ සාරයි කියලා හිතාගත්තට පස්සේ වෙන්නේ මොකද්ද? තව කෙනෙක් ගාව මොන හරි වස්තුවක් තියෙනවා දැක්කනම් ඒකට අර සාරයි කියන වස්තුව නිසා පෙලෙන්න පටන් ගන්නවා එක ආකාරයක්. පෙරිලා පෙරිලා පෙරිලා පෙරිලා ගියාට පස්සේ පින්වතුනි ඒක තව කෙනෙක් ගාව තියෙනවා දරාගෙන ඉන්න බෑ. ඒක නිසා මොකද කරන්නේ? හිතින් හිතන්න පටන් ගන්නවා අනේ මේක මට වුණා නම් මුන්ට නොවි කියලා. ඔබ හොඳට විමසලා බලන්න ඔය ස්විප් එකක් එහෙම ඇදිච්ච වෙලාවක කාටද ස්විප් එකක් ඇදිච්ච වෙලාවට හික පාටම හිතෙන්නේ මොකද? යකෝ තියෙන තැන් වලටමනේ ඇදින්නේ. අපි මෙච්චර ස්විප් කරනවා, අපි මෙච්චර මේ බුදුන් සල කරනවා, දෙයියන්ට සල කරනවා, කොච්චර දේවල් කරනවා අපිට නැහැනේ ඔක්කොම මුන්ට. ඔක මුන්ට නොවි මට වුණා නම් කොච්චර දෙයක්ද කියලා ඉතින් ඔන්න ඔය මානසික මට්ටමක් ඇති කරගන්න. ඔය මානසික මට්ටම ඇති කරගෙන සිංහතුලි මොකද කරන්නේ? අර දැඩි අවිද්‍යාවට අහු වෙනවා. දැඩි අවිද්‍යාවට අහු වෙලා ඉවර වෙලා එතනින් යාට මොකද කරන්නේ? පුළුවන් නම් මේක හොරකම් කරන්න උත්සාහ කරනවා. දැන් පාරේ යනකොට අපි හිතමුකෝ සල්ලි ටිකක් වැහලා තිබ්බයි කියලා. පාරේ යනකොට සල්ලි ටිකක් වැහලා තිබ්බට පස්සේ බිගුනේ ලෝක සත්‍යය ගිනි ගෙඩියක් දීලා තියෙන සල්ලි තරම් වටින දෙයක් තවත් ලෝකේ නැහැ කියලා. අම්මා තාත්තලා තියා පැත්තට ගියේ එකක් තමයි සල්ලි. මොකද පංචකාම සම්පත්තිය විඳගෙන ඉන්න පුළුවන් ක්‍රමවේදයක් හදාගන්න තියෙන ලොකුම දේ තමයි සල්ලි කියන්නේ. දැන් සල්ලි වල ලොකු වටිනකමක් ආවට පස්සේ පිටින් එතනින් එහාට සල්ලි කොහෙද තියෙන්නේ ඒක මට ලබා ගන්න පුළුවන් නම් කොච්චර ශෝක්ත කියලා හිත හිතයි. තව කෙනෙක්ගේ සාක්කුවක සල්ලි ටිකක් තියෙනවා නම් මොනවා හරි ක්‍රමවේදකින් ඒක මට ලබා ගන්න ක්‍රමවේදයක් ගැන තමයි හිතන්නේ. ওই ක්‍රමවේදය ගැන හිත හිත පාරේ යනකොට පිටින් ඔන්න ලකින රුපියල් කීයක් හරි ගහලා තියෙනවා පාරේ. ඒක දැක්ක ගමන් එතනින් එහාට පෙළෙන්න පටන් ගන්නවා. එතනින් එහාට පෙළිලා පෙළිලා පෙළිලා පෙළිලා පෙළිලා මේක ගන්නකම් මේක අරන් තමන්ගේ සාක්කුවට දාගන්න පිටින් රුපියල් 10ටත් පෙළෙනවනේ මිනිස්සු. අද රුපියල් 10ට ටොපි දෙකක් විතරයි ගන්න පුළුවන්. හැබැයි රුපියල් 10ක් පාර තියන දැක්කොත් පිටින් ඒකටත් දෙලින්න පටන් ගන්නවා. ඒ තරම් ලොකු වටිනකමක් දීලා තියෙනවා මේ මුදලට. ඒ මුදලට ඒක අහුවෙලා පිටින් එතනින් එහාට මොකද කරන්නේ? එතන ඉඳන්. එතනින් එහාට ඒක අඩියක් තියන්නේ නැහැ. දැන් කල්පනා කරලා බලනවා මේක කොහොමද මේක මගේ කරගන්නේ? මේ බිම තියෙන සල්ලි ටික කොහොමද මම දැන් අහුල ගන්නේ? තව කවුරු හරි එනවා නම් එහෙම හිමීට හිමීට ගිල කකුලෙන් ඔබ වහ ගන්නවා. කකුලෙන් වහගෙන ඉවර වෙලා එයා යනකම් ඉන්න. යනකන් ඉඳලා හිමීට පාත් වෙලා කකුල කහනවා වගේ පාත් වෙලා ඉඳලා හිමීට සල්ලි ගන්න. ඕක ඉදින් පිටේ ඉඳලා බලන් ඉන්න එකට පේනවා අනේ මූමේ දඟලන දෙගලිල්ල. ඒ වෙලාවට හිතනවා පිංගුදෙනි ගිහිල්ලා මාත්‍ය පොඩ්ඩක් ඉන්නකෝ මම ඕක අරන් දෙන්න ඔච්චර මහන්සි වෙන්නේ ඕක ගන්න. ඉතින් අරගෙන ආයෙන මාත්‍ය මේක තියාගන්න කියලා දෙන්න සයිස් එක. ඒ තරම් මහා දුකක් විඳිනවා පිංගුදෙනි අර රුපියල් 500 හරි 1000 හරි ඔය තියෙන එක ගන්න. මොකද මේ වටිනකමක් ඇවිදින්න ඉවරලා මේ වටිනකම නිසා අප්‍රමාණව පෙලින්න පටන් ගන්න තියෙනවා. රහතන් වහන්සේ නම ගොතනින් ගියා නම් පිටින් යෝක දැක්ක දැක්කම තමයි ආයෙ ඔතන ගියාට උන්වහන්සේ කිසි වටිනකමක් ඕකේ නැහැ. ඔබ පාරේ යනකොට අසුචි ටිකක් තියෙනවා නම් පිටින් පාරේ වැහැලා ඔය අසුචි ටික ඔබේ රාක්කුවේ දාගන්න උත්සාහ කරන්නේ නැහැ නේද ඒක මොහොතක්. ඒකට හේතුව තමයි ඔබ අසුචි ටිකක් දැක්කයි කියලා පෙලින්න පටන් ගන්නේ අනේ මට මේක ලැබුණා නම් කොච්චර හොඳයිද කියලා. මොකද අසුචි සම්බන්ධව ඔබට තියෙන පිටින් අසාර කියන හැඟීම. මේ බලන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අඳුරගන්න බැරි වීම නිසා නිත්‍ය දුක්ඛ අත්ත ස්වභාවයෙන් ඉන්න නිසා පිඟුතුනි පුදුමාකාර දේවල් වලින් තෙලෙන්න පටන් ගන්නවා. මේ සංඛාර කරන්න ප්‍රධාන හේතුව තමයි තෙලීම. මේ තෙලීමෙන් නිදහස් වෙන්න තමයි පිඟුතුනි හැම කෙනෙක්ම සංඛාර කරන්නේ. එහෙනම් මේ තෙලීමට හේතුව තමයි පිඟුතුනි අසත්පුරුෂයන් විසින් තමන්ගේ හිතේ ගොඩනගපු මේ ලෝකයේ සාරයි කියන මොනෝhari වස්තුවක් තියෙනවා නම් ඒක සාරයි කියන හදපු දෘෂ්ටිය. ඒ සාරයි සාරයි සාරයි කියලා හිතාගත්තට පස්සේ පිංගුතුනි හැමතිස්සෙම බලන්නේ මොකද? ඒ වස්තුව දැකපු ගමන් ඒක රූපයක් වෙන්න පුළුවන්. ඒ රූපය දැකපු ගමන් පිංගුතුනි ඒක ඒක නොබල ඉන්න බැරි වෙනවා. මොකද මහා සාර දෙයක් නිසා. උදාහරණයකට ගත්තොත් එහෙම දුම්ගින්ද ඇල්ල කියලා කවුරු හරි කෙනෙක් මහා විශාලයට මේක වර්ණනා කළා වර්ණනා කළා වර්ණනා කළා තිබ්බන දුම්ගින්ද ඇල්ල කියලා කවුරු හරි කියපු ගමන් පිංගුතුනි පෙලෙන්න පටන් ගන්නවා. අනේ මට මේක දකින්න තියෙනවා නම් කොච්චර ෂොක්ද කියලා. මේ පෙළිලා පෙළිලා පෙළිලා මේ පෙළීම දරා ගන්න බැරි වෙනකොට මොකද කරන්නේ? තිගුතුනි සංකාර කර කර සංකාර කර කර මේ පෙළීමේ නිදහස වෙන උත්සාහ කරනවා. ඒ පෙළීමේ නිදහස වෙන අඳුම තරමේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා Google සර්ච් කරලා බලනවා මොකද්ද මේ ඇල්ල කියලා. ඇල්ලේ රූපයන් දෙකක් හරියාකාරව දැක්ගත්තා නම් යන්තම් පෙළීමේ නිදහස වෙනවා. යන්තම් තමයි ඒ නිදහස වෙන තිගුතුනි. ඊට පස්සේ ගෙදර ආයෙත් කරදර කරලා කරදර කරලා යාළුවන්ට කරදර කරලා අපි යන් කියන ට්‍රිප් එකක් ඕගනයිස් කරගන්න බලන්න මොන තරම් සංකාර තෝගයක් වඩනවද කියලා. රහතන් වහන්සේට පිංගුතේ දුංගි දැල්ල නෙමෙයි දියුණු මැල්ල නෙමෙයි මේ ලෝකෙ තියෙන ඔක්කොම ඇලි ටික කතා කරලා උන්වහන්සේට දෙලින්න පටන් ගන්නෑ උන්වහන්සේ. දෙලින්න පටන් ගන්න ඇති නිසා පිංගුතේ උන්වහන්සේ අභිසංකාර වඩන්නේ අභිසංකාරයන්ගේ නිදා. සබ්බ සංකාර සමතෝ කියන දෙන ඉන්න මහ උත්තමයේ ඒ උත්තමය විසංකාරයි වැඩෙන්නේ අභිසංකාර වැඩෙන්නේ නෑ උන්වහන්සේ. හේතුව තමයි උන්වහන්සේක බින්දු මාත්‍රයක්වත් දෙලින්නේ නෑ. දෙලින්න තියෙන හේතුව තමයි පිංගුතේ උන්වහන්සේට මේ ලෝකේ සාරය කියලා අල්ලගත්ත කිසිම දෙයක් නෑ. එනම් වේදනාවේ රූපයක්වත් ඕමනම් පින්වතුනි ශබ්දේකුත් ඔය જાතිය තමයි. ශබ්දයක් නැగిලා නම් කවුරු හරි කිව්වනම් අහවල සින්දුව කියලා පින්වතුනි එතනින් එහාට ඕක දෙලින්න පටන් ගන්නවා. ඒ පෙලිලා පෙලිලා පෙලිලා පෙලිලා යනකොට ඒ පෙලීම නිසා පින්වතුනි ඊට පස්සේ සංකාරය වඩන්නම වෙනවා මේ පෙලීමෙන් නිදහස් වෙලා. නිකන් පෙලීමෙන් නිදහස් වෙන්නේ නැහැ. එහෙනම් සබ්බි සංකාරයක් වඩනවා පින්වතුනි ගොඩාක් දුරට පුණ්‍යාවි සංකාර නෙමෙයි අපි වඩන්නේ වතුල අපි වඩන්නේ මොකද්ද? අපුන්‍යාවි සංකාර තමයි පුළුවන් තරම් වැඩයි. අපුන්‍යාවි සංකාරයක් වන්න කොහොම හරි ඔක නතු කර ගන්න. ඔන්න ඔක තුලින් තමයි පිළිදෙන හොරකම කියන එක බිහි වෙන්නේ. ලෝකේ සාරය කියලා අල්ලගත්ත දේ තමයි පිළිදෙන හොරකමට ප්‍රධාන හේතුව. ඔන්න ඔය ලෝකේ සාරය කියන තැනින් මිදෙලා ගියාම ඒකයි කියන්නේ පිළිදෙන්නේ නිවන් දකින ක්‍රමවේදයේ ඔය පානාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති ආදී වශයෙන් ඔය ශික්ෂාපද වේ පනවන දිනකොට ඒවැම් පුදුමාකාර හික්මීමක් ඇති වෙනවා. ඔය දෙවෙනි ශික්ෂාපදයේ හිඳුතුනි ඔය කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම සියල්ල විග්‍රහ වෙලා එනවා. අන්තතු දේ ගැනීමෙන් වෙන්ව කියලා කියනකොට හිඳුතුනි අන්තතු දේ ගැනීමෙන් වෙන් වෙන ක්‍රමවේදයක් කතා වෙනවා. මොකද කොච්චර කළත් පිංගුතුනි අන්තතු දේ ගන්න හිතෙන ක්‍රමවේදයක් තියෙනවා. අන්න එකක් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. ඇයි අපිට අන්තතු දේ ගන්න හිතෙන්නේ? අන්තතු දේ ගන්න හිතෙන්නේ පිංගුතුනි නීච සුඛ අන්ත සුඛ කියන මහ දෘෂ්ටියක ඉන්න නිසා. ඒක නිසා පිංගුතුනි ලෝකේ මහා සාරයි කියලා දැනෙන්න පටන් ගන්නවා. ඒ ලෝකේ සාරයි කියලා දැන්නකොට මාගාව නැහෙනේ අරුගාව තියෙනවා කියන අවිද්‍යාව කියන එක ඇති වෙනවා. මාගාව නැති එක අරුගාව තියෙනවානේ අනේ ඕකට නොවි මට උනා නම් කියන අවිද්‍යාව හිතෙනවා නේද? බලන්න හිතින් වෙන පාප කර්මයේ සිද්ධ වෙන හැටි. ඒ හිතින් වෙන පාප කර්මයේ සිද්ධ වෙච්ච ගමන් පිංගතුනි එතනින් යහට මොකද වෙන්නේ? අනේ දැන් පෙලිලා ගිහිල්ලා මේක කොහොමද මගේ කරගන්නේ කියලා අපි සංකාර වඩනවා පුළුවන් තරම්. අපි සංකාර වඩලා ඒ තමන්ට මේක තමන්ගේ කියන එක යොදා ගන්න බැරි නම් හොයා ගන්න බැරි නම් පිංගතුනි එතනින් යහට මොකද කරන්නේ? අර අපුණ්‍යාවි සංකාරයේ වඩලා පාපකාරී අපි සංකාරයේ වඩලා ඉරලා ඒකේ තමන් සතු කරගන්න හදනවා. එතන පාරේ වැහලා යනකොට පාරේ තියෙන එකක් විතරක් නෙමෙයි පිංගුතුනි තාප් එකකින් එපිට දිනවන රෝස මල කණේ මගේ වත්තේ තියෙන රෝස මල වගේ නෙමෙයි මේක හරි ලස්සනයි ඉන්නේ මේක මගේ වත්තේ යදුනා නම් කියන හිතින මගේ වත්තේ හදන්න උපරිම උත්සාහ කළා බැරි වුණොත් පිංගුතුනි හිමීට මොකද කරන්නේ? කවුරුත් නැති දාට ගිහිල්ලා අර රෝස ගහෙන් අත්තක් කපාගෙන එනවා. තමන්ට කැප කරපු එකක්ද කියලා හිතලා බලන්න. තමන්ට කැප කරපු එකක් නම් පිංගුතුනි ඒකෙන් තමන්ට පාපයක් සිද්ධ වෙන්නේ නැහැ නැත්නම් ඒකාකාරීව පාපයක් සිද්ධ වෙනවා. රෝසත්තක් තපාගෙන පාප කර්මයක් කරගන්න. එහෙනම් දැන් අන්තතු දේ ගැනීමෙන් වෙන්ව කියන තැන පිළිගන්න තව මට දවස් දෙකක් කියන්න පුළුවන් අන්තතු දේ ගැනීමෙන් වෙන්ව කියන කොටස විග්‍රහ කරලා. අන්තතු දේ ගැනීම අතහැර. එහෙනම් අන්තතු දේ ගැනීම සහ මුලින්ම අතහරින්න. සහ මුලින්ම අන්තතු දේ ගැනීම සහ මුලින්ම අතහරිනවා කියලා කියන්නේ පිළිගන්න මේ ලෝකේ යම් වටිනකමක් කියන සම්බන්ධයක් තියෙනවා නම් එන්නේ වටිනකම නැති කරගන්න. අන්තතු දේ ගැනීම අතහරින්න නම් පින්වතුනි මේ වස්තුත් අතහැරින්න ඕනේ. නැත්නම් වස්තු අල්ලගෙන ඉන්න තාක්කල් අන්තතු දේ ගැනීම අන්තතු දේ හරි කමන්නේ ගන්න හිතෙනවා. මොකද පින්වතුනි මහා පීඩාවකටපත් වෙන ඔය පෙළීම නිසා. පෙළිලා ගිහිල්ලා වික්ෂුන් වහන්සේ නමක් සමහර තව කෙනෙක්ගේ පාත්‍රයක් ගන්න පුළුවන් ඔය විදිහේ. තව කෙනෙක්ගේ සිවුරක් ගන්න පුළුවන් ඔය විදිහේ. තව කෙනෙක්ගේ ප්‍රත්‍යක් ගන්න පුළුවන් ඔය විදිහේ. තව කෙනෙක්ගේ පන්සලක් ගන්න පුළුවන් ඔය විදිහේ. ඒ වික්ෂුන් වහන්සේලාගේ පැත්තේ ගිහි පිරිසක් උපාසක උපාසිකා කියන පැත්තක් තියෙනවා නම් පිළිගන්නේ ඒ අයටත් ඔය පැත්ත උදා වෙන්න පුළුවන්. හේතුව තමයි මේ ලෝකේ වටිනවයි කියලා අල්ලගත්ත සාර මුලාවක් කියලා දිනාගත්තේ. මහා මුලාවක ඉන්නවා මේ ලෝකේ හරි සාරයි කියලා. ඉතින් මනාවකට අවබෝධ කරගත්තා නම් පිළිගන්නේ මේ අනිත්‍ය වස්තුවක් කියලා. හේතුන්ගෙන් හටගත්ත දෙයක් මේ තියෙන්නේ හේතු නැති වෙච්ච ගමන් මේ ඵලය තවදුරටත් උදා වෙන්නේ නැහැ කියලා. හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති කියන ක්‍රමවේදය මනාවකට අවබෝධයට ගත්තා නම් ඒක මනාවකට අවබෝධයෙන් අරගෙන මේ හේතුන්ගෙන් හැදිච්ච ඵලයක් මිසක් මෙතන වෙන දෙයක් නැහැ. හේතු තියෙනකම් මේ ඵලයේ උදා වෙන්නේ තියෙනවා. හේතු නැති වෙච්ච ගමන් මේ ඵලයේ නැති වෙලා යනවා. එහෙනම් ආයි මම හොරකම් කළා මොනවා කියලා ගන්න. මේ ඵලයකට හිත බැඳුණා කියලා කියන්නේ මේ ඵලයකට ආස කළා කියලා කියන්නේ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක් කියන මහා දුක් තුනින් පෙළෙන්න පටන් ගන්නවා. එක බින්දු මාත්‍රයක්වත් නිදහස් වෙන්න පුළුවන් තරම් නෙමෙයි ඔය තියෙන්නේ. එහෙනම් එක බින්දු මාත්‍රයක්වත් නිදහස් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි නම් තියෙන්නේ මේ ලෝකේ ඵල කියලා කියන්නේ. එහෙනම් මේ ඵලයන් උදෙසා සංකාර කරන වැඩ පිළිවෙල නතර කරගන්න. එහෙනම් මෙහෙම දෙයක් නම් හොරකම් කරන්න තියෙන්නේ මට. එහෙම මෙහෙම දෙයක් නම් මගේ නැතුව තව කෙනෙක් ගාව තියෙන්නේ මම යම් දෙයක් නිසා පෙළෙනවනේ. ඒ පෙළීමම තව කෙනෙක් තව දෙයක් නිසා පෙළෙනවා ඒ කාර්යෝ. ඒ කාන්තෙම පෙළෙන. එහෙනම් ඒ කාන්තෙම මේ මිනිස්සුන්ට පිළිපෙළ ඉන්නවා නම් ඒක දැන ඒක දිහා බලාගෙන. ඒක මගේ අතට පත් කරගත්තට පස්සේ එතනින් එහාට පෙළින්නේ කවුද? එතනින් එහාට පෙළින්නේ මමනේ. තව කෙනෙක් ෆෝන් එකක් තියෙනවා. ඒ ෆෝන් එක නිසා පින්වතුනි ඒ ෆෝන් එකට තණ්හා කර ගැනීම නිසා දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක කියන මහ දුකෙන් පෙළෙන්න පටන් ගන්නවා. ඔය මහ දුකෙන් පිළිපෙළි ඉන්නකොට පින්වතුනි මම ගිහින් ඕක ගිහින් හොරකම් කරනවා. ඕක හොරකම් කළාට පස්සේ හොරකම් කළ එක මගේ කරගෙන තියාගන්න ඉතින් දැන් පෙළින්නේ කවුද ඕක? ඒකෙන් පෙළින්නේ මමනේ ආවා. එහෙනම් ඔන්න ඔය ක්‍රමවේදී මනාවට අවබෝධ කරගත්ත මහ උත්තමයෝ පින්වතුනි එතනින් එහාට මොකද කරන්නේ? අන්තතු දේ ගැනීම අතහරින්න. එහෙනම් අන්තතු දේ ගැනීමෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ ඒ අය. පානාති පාතම් යදින්නා දානාව රමණේ කරන්නේ නැහැ එතනින් එහා. අන්තතු දේ ගැනීම කියන එක රමණේ කරන්නේ නැහැ. හැබැයි සමහර කෙනෙක් ඉන්නවා පිංගුතුනේ සංසාරයත් ඉති පුරුදු කරගෙන පුරුද්දක් විදියට Tamante එක ආපු. ඒ පුරුද්දක් විදියට ආව වෙනස පිංගුතුනේ මොනෝම හරි දෙයක් හොරකම් කරනේ හොරකම් කළේ නැත්නම් ඒකෙන් කිසිම ආස්වාදයක් නැහැ පිටසක්. එක්තරා රජ කෙනෙක් කියලා පිංගුතුනේ ඒ රජුරෝ වෙනම ඇමති කෙනෙක් පත් කරගෙන ඉඳලා මේ ඇමතිට රජවාතලේ ඇමතිකමක් දීලා තනතුරක් දීලා පණියකුත් ගෙව්වලු. මොකද්ද රජුරෝ කොහෙට හරි වෙළඳසැලකට ගියාට පස්සේ ඒ වෙළඳසැලෙන් යමක් හොරකම් කරනවා. ඒ හොරකම් කළාම ඒකට සල්ලි ගෙවන්න කියලා බලන් ඉඳලා මොකද්ද හොරකම් කළේ කියලා. ඒක තමයි ඒ ඇමතිට දීපු තනතුර. ඇමතිකමක් දුන්නේ අන්න ඒක කරන්න. මොකද අර සාන්තාලික වෙන ක්‍රමවේදයකට හොරකම් නොකරම ඉන්න බැරි වුණා. කොහේ ගියත් මොනවද හොරකම් කරනවා. කුස්සියට ගියොත් එහෙම මුළු තැන්ගෙට ගියොත් එහෙම දින්ගලට එතනින් මොකද කරන්නේ? ලුණු පොල් කඩරේ ඇඟිල්ල ගහනවා කවුරුත් නැති වෙලාව බලලා. කවුරුත් ඉන්න වෙලාවක ලුණු පොල් කඩරේ ඇඟිල්ල ගහන්නේ. කවුරුත් නැති වෙලාවක බලලා හිමින් ලුණු පොල් කඩරේ ඇඟිල්ල ගහලා ඒක දිවි ගාගෙන ඉතින් එළියට එන. ඒ වගේම හොරකම කියන එක ඇඟට දිරිද්දිච්ච පිළිසකුත් ඉන්නවා. ලෝකේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටියක් නිසා වැටිච්ච තැනක් ඔය තියෙන්නේ. එහෙනම් පින්වතුනි මේ හොරකමින් අතහරිනවා කියලා කියන්නේ අන්තතුලිය ගැනීම අතහරිනවා කියලා කියන්නේ පින්වතුනි. එහෙනම් මේ ලෝකෙට තියෙන යම් ලෝකේ සම්බන්ධව තියෙන යම් කිසි මුලා දෘෂ්ටියක් තියෙනවා ලෝකේ සාරයි කියලා අන්නේ මුලා දෘෂ්ටිය ටිකින් ටික දුරු කර. ඔය ටිකින් ටික දුරු කරන්නේ මේ ශික්ෂාපදයට ගොඩාක් උපකාරී වෙනවා. මොකද මේ ශික්ෂාපදේ මනාවට ආරක්ෂා කළ කෙනෙක් ඉන්නවනම් මහ වීරියෙන් නැහැ මම අන්තතුදේ ගැනීම අතහරිනවමයි කියලා. මම මේ අදපටන් මම කවර කවදාකවත් අන්තතුදේක් තියෙනවනම් ඒ අන්තතුදේ ගන්නෙම නැහැ කියලා. ඒ මට්ටමින්ම නම් ඉන්නේ තිඟසුනි අන්නේ මට්ටමින් ඉන්නේ මේ පුද්ගලයාට මහා වීරියක් තියෙනවා. මේ වීරිය යුක්තව ඉන්නකොට මේ පුද්ගලයාට අර ලෝකේ තියෙන තව ලෝකේ අනිත් අය ගාව තියෙන වස්තු පිළිබඳ තියෙන යම් තණ්හාවක් තියෙන ඕක ටිකින් ටික දුරු වෙන්න පටන් ගන්නවා. ඒක නිවන් දකින්න බොහොම හේතු වාසනාව හැදිලා එන ක්‍රමයේද. ඊළඟට පින්වතුනි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ මේ හොරකම කියන එක තුල සිද්ධ වෙන තනි දේ. ඒ තමයි පින්වතුනි මේ ලෝකේ ඉන්න මිනිසුන්ට මහා ගිනි දෙන වැඩපිළිවෙලක් ඔය කෙරේ. ලෝකෙට තියෙන ලෝකේ මිනිසුන්ට දෙන මහා ගිනි දෙන වැඩපිළිවෙලක් නිකමට හිතලා බලන්න පින්වතුනි. ඔබට ඔබගේ අම්මා මාලයක් දෙනවා මේ පරම්පරාවෙන් එන මාලයක්. පුතේ මේක උඹලගේ ආච්චි අම්මගේ ආච්චි අම්මා තමයි මුලින්ම මේක හැදෙව්වේ. එතනින් එහාට ආච්චි අම්මට හම්බුණා, ආච්චි අම්මගේ අම්මට හම්බුණා, ආච්චි අම්මට හම්බුණා, ආච්චි අම්මගේ මට හම්බුණා පුතේ මේ මේ මාලේ මගෙන් උඹට මම දෙනවා. දැන් එහෙනම් මෙතනින් එහාට මේ පරම්පරාවක් සතු මාලයක් මම උඹට දෙනවා. මේක පණ වගේ ආරක්ෂා කරගන්න. මේ ගෑනු දරුවා මොකද කරන්නේ? මේ මාලේ දාගෙන ඉඳි හරි උදාරුවට ඉඳි හරි ආසයි පරම්පරාවෙන් අම්මා මාලයක් දුන්නා. මේක දාගෙන ඉවරලා මේ දරුවා යනවා වැඩට යනවා හරි කොහෙද යනවා. ඔය යන වෙලාවෙ ටිකක් ගොම්මන් වෙලාවෙ තියෙන්නේ ට්‍රේල් බයික් එකක ඇවිල්ලා දරුවෝ දෙන්නේ මොකද කරන්නේ? අර මාලේ කඩාගෙන යනවා. ඒ වෙලාවට ඔබ පොඩ්ඩක් හිතලා බලන්න අර දරුවගේ හිතේ පත් වෙන ගින්දර කොච්චරද කියලා. මහා ගිනි ඇවිල්ලා නේද පින්දුනි මේ වෙලාවට අර පපු. ඒ ගිනි ඇවිලි ඇවිලි ඇවිලි ඇවිලි පින්දුනි ඒ ගින්නෙන් පුළුවන් මේ ලෝකයක් නතර දාන්න මේ වෙලාවට. එහෙනම් ඒසම් මහා ගින්නක් පපු ඇවිල්ලා කටයුත්තක් නේ පින්දුනි මේ හොරකම් කියලා කියන්නේ. තව කෙනෙක්ගේ පපුවට ගිනි දෙන වැඩ පිළිවෙල එහෙනම් පිළිගත යම් කිසි කෙනෙක් හොරකම් කළා නම් ඒ කෙනා පානාති පාතාවටත් නතු වෙනවා නීයේ දේශනා බැහැුවා නම් තේරෙයි. එහෙනම් යම් කිසි කෙනෙක් හොරකම කරන එක නැවැත්තුවා නම් අන්සතුදේ ගැනීම නැවැත්තුවා නම් පිළිගතේ පානාති පාතාව කියන එකත් රැකෙනවා ඒ කෙනාට. ඔය පානාති පාතාවත් මනාකොට රැකිලා යනවා. එහෙනම් අන්සතුදේ ගැනීම අතහැරින ක්‍රමවේදයකටපත් වෙනවද? දෙන දෙයක්ම ගන්නි. දෙන දෙයක් විතරයි පිළිගතේ ගන්නි. එහෙනම් තමන් වෙනුවෙන් කැප කරපු දෙයක් තියෙනවද? මේක ඔබට කියලා දුන්නා නම් විතරයි ගන්න තියෙන්නේ. තව කෙනෙක් ගෙනල්ලා තියෙන දෙයක් තාම දුන්නේ නැහැ. ඒකට කියලා හදන්නේ නැහැ. වීරයෙන් යුක්තව කටයුතු කරයි. සාමාන්‍යයෙන් එහෙම නෙමෙයි. ගෙදරට කේක් ගෙඩියක් ගෙනාවා නම් එහෙම තියෙන්නේ. අම්මා දෙන්න කලින් පොඩි උන් ටික මොකද කරන්නේ? අම්මා ඔබ දෙන්න කලින් පොඩි උන් ටික මොකද කරන්නේ? අර කොහොමරි ඉඳගෙන අර කේක් ටික කන්න පටන් ගන්න. දෙන දෙයක්ම ගන්නෙ. දෙන දේ විතරයි ගන්න තියෙන්නේ. නොදෙ නුදීපු දෙයක් තියෙනවනේ. මේ වෙනකොට මේ පිළියෙල කරලා මේ මෙහෙලියෙල කරලා තියෙනවා තාම දුන්නේ නැහැ. ඒ මට්ටමටවත් යන්නේ. දානිය ගෙනල්ලා තියෙනවා තාම පූජකලේ. දානිය තාම කැපකලේ නැහැ. මොකද දෙන දුන් දෙයක්ම ගන්න මට්ටම කී. එහෙනම් දුන් දෙයක්ම ගන්නෙ දුන් දෙහිම බලාපොරොත්තු ඇති. එහෙනම් මොන හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් තියුනේ බලාපොරොත්තුව තියෙන්නේ තමන් වෙනුවෙන් කැප කරපු දෙයක විතරයි. තමන් වෙනුවෙන් කැප කළ නැත්නම් කිසි දෙයක් ඒකන කිසිම බලාපොරොත්තුවක් නැහැ මේ උත්තමයා. ඒකන කිසිම බලාපොරොත්තුවක් නැතුව තමයි තියුනේ ජීවත් වෙන්නේ. එහෙනම් කවුරුහරි දුන්නොත් මහා උත්තමය ගැන කතා කළොත් එම් පින්වතුනි මහා උත්තමයන්ට තියෙන්නේ ඒ කිව්වේ සංඝත්වයේ උදා කරගත් භික්ෂුත්වයේ උදා කරගත් මහා උත්තමයේ කියනවා නම් ඒ උත්තමයන්ට තියෙන්නේ පින්වතුනි එතනින් එහාට දුන් දෙයීම බලාපොරොත්තු ඇතුව ඒ උත්තමයෝ ජීවත් වෙනවා. එතකොට දුන් දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ හෙට උදේ දානයක් ලැබෙනවා නම් ඒ දානේ ලැබීමේ බලාපොරොත්තුවක් තියෙන කවුරුහරි දානේ දෙනවා නම් විතරක් ගන්නවා එච්චරයි. එහෙම නැත්නම් අල්ලන්නේවත් නැහැ ඒ දේවල්. කොච්චර තිබුණත් පින්වතුනි කවුරුහරි අතට දුන්නොත් ගන්නවා මිසක් ඒ හැරින් අල්ලන්නේවත් නැහැ ඒ දේවල්. දීලා නිදහස් කරන්න ඕන. දුන් දෙහිම බලාපොරොත්තු විතරයි තියෙන්නේ. මෙන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. කවුරු හරි දුන්නොත් හරි. අල්ලපැටේ ඉඩමක් තියෙනවා. එයා බත් ඉඩමට කෙලහලා ඉන්නේ නැහැ පිංගුතුනි. මේ මහා උත්තමිය කවදාක්වත්. තව මේ ගම් පහකට එයා බත් ආරාමයක් තියෙනවා. ආරාමයට කෙලහලා ඉන්නේ නැහැ ඒ උත්තමිය කවදාක්වත්. ඒ උත්තමිය පිංගුතුනි හැමතිස්සෙම ඉන්නේ දුන් දෙහි බලාපොරොත්තු ඇති. කවුරු කෙනෙක් පූජා කළා නම් කවුරු කෙනෙක් මේක උභහන්සේට මේක බුද්ධ ශාසනයට උභහන්සේට මෙතනින් යාට මේක බාරයි කියලා සිංහදෙනි කැප කළා නම් අන්න එදාට එන්නේ එක විතරයි උන්වහන්සේලා පරිහරණය කරන්නේ. සිවුරක් උනත් එච්චරයි සිංහදෙනි සිවුරක් හරි උන්වහන්සේලාට කියලා කැප කළා නම් ඒක විතරයි උන්වහන්සේලා පරිහරණය කරන්නේ. මේ රහතන් වහන්සේලාගේ ස්වභාවය රහතන් වහන්සේලා සිංහදෙනි මේ ශික්ෂාපද මනාකොට රැකපු මහ උත්තමයෝ. මේ ශික්ෂාපද රැකීම තුළින් සිංහදෙනි උන්වහන්සේලා අරියත්වේ සාක්ෂාත් කරගන්න. එන අරියත්වේ සාක්ෂාත් කරගෙන මහා උත්තමයන් සිංහදෙනි මේක විශේෂ කරුණක් මෙන්න මේ ශික්ෂාපදේ රැකගන්න පුළුවන්. විශේෂ කරුණක් මේ ශික්ෂාපදේ මේ ශික්ෂාපදේ ලේසියෙන් රකින්න බැහැ. හරියාකාරව මේක රකින්න පුළුවන් නම් මේකේ අන්තිම කොටස තමයි සිංහදෙනි නිවන් මඟ ධර්මලින්ම තියෙන්නේ. එතකොට දෙන දෙයක්ම ගන්නේ දුන් දෙයම බලාපොරොත්තු ඇතුව පිරිසිදු ආත්ම පරිහරණය යුක්තව කටයුතු කරන්නේ. ඔන්න පිරිසිදු ආත්ම පරිහරණය කියන්නේ මොකක්ද කියලා කල්පනා කරන්න බලන්න. පිරිසිදු ආත්ම පරිහරණයට යනකොට පින්වතුනි ආපහු සරයක් මුලට යන්න පුළුවන් ඕක. ඒ තමයි පින්වතුනි තමන්ට කියන්නේ නැත්නම් පිරිසිදු ආත්ම පරිහරණයක් කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකේ යම් සම්මත ක්‍රමවේදයක් තියෙනවා නම් අන්නේ සම්මත ක්‍රමවේදයෙන් පරිබාහිරව එක වචනයක්වත් කතා කරන්නේ නැහැ, ඒක දෙයක්වත් කරන්නේ නැහැ, ඒක මේ මුන්දු මාත්‍රයක්වත් හිතන්නේවත් නැහැ ඒ සම්බන්ධ. එතන මේ ලෝකේ සම්මත ක්‍රමයේ තමයි පින්වතුනි දස කුසලයේ කියන්නේ. දස කුසලයේ කියලා කියන්නේ පින්වතුනි දස අනුසලයෙන් වෙන්වීම. එහෙනම් දස අකුසලයෙන්ම වෙන්වීමේ කටයුත්ත ගෙදෙනවා මේ පිරිසිදු ආත්ම පරිහරණයෙන් ඉන්න කෙනා. දස අකුසලයෙන් වෙන්වීම කියලා කිව්වට පස්සේ පිරිසිදු මේ ප්‍රාණඝාතී ස්වභාවයක් නැත්තම් මේ පාන අතිපාත කියන මේ සත්වයන්ට හිංසා කරන වැඩ පිළිවෙලේ ඉඳලා ඒ කිසිම කරුණක් මේ කියන උත්තමයා කරන්නේ නැහැ. අර මහා තමු දනුමුගුරු ඇතුව මහා තමු දැල්ලුගුරු ලාය ඇතුව පාපේට ලැජ්ජා ඇතුව බිය ඇතුව සීරු ප්‍රාණ භූතෙන් කෙරේ හිතානුකම්පිතව කටයුතු කරන ස්වභාවයකට පත් වෙලා ඉන්නේ මේ උත්තමයා. ඔකට පිරිසිදු ආත්ම පරිහරණයක් තියෙන. එහෙනම් තව කෙනෙක්ගේ මාංශයක් ගැනීම උදෙසා පිංගුතේ කිසිම ආකාරයක කටයුත්ත කර නැඹුරු වෙන්නේ නැහැ. ඔකට හේතුව කිසිම සත්ත්වෙක් කවදාකවත් පිංගුතේ ඔබට මේ මගේ මාංශය කැපයි කියලා කැප කරලා දෙන්නේ නැහැ. මරුණක් කරනවා කියන එක වෙනම කතන්දරයක්. පවත්ත මාංශය කියන කොටසක් තියෙනවා පිංගුතේ. පවත්ත මාංශය කියලා කියන්නේ තව දෙයක්. තමන් වෙනුවෙන් මැරුවා නම් ඒක පවත්ත මාංශයට අයිති නැහැ. පාරේ යනකොට ඉසරාගේ වාහනේට වැදිලා මුවෙක් මැරිලා ඉන්නවා. ඌරෙක් මැරිලා ඉන්නවා. මොකෙක් හරි වෙන සත්වෙක් කුකුලෙක් හරි මැරිලා ඉන්නවා. ආන් ඒක පින්වතුනි පවත්ත මාංශයට අයිති දෙයක්. මොකද කිසිම කෙනෙක් තව කෙනෙක් උදෙසා කියලා මරපියක් දෙයක් නෙමෙයි. ස්වභාවික සංසිද්ධියකින් එහෙම නැත්නම් හිතාමතා නොකරපු දෙයකින් මිය ගිය අවස්ථාව. වනාන්තරයේ ඒ කාලේ පින්වතුනි මේ බුදුහාමුදුරන්ගේ කාලේ මස් මාංශයන් වැළඳුවා වික්ෂුන් වහන්සේ. මස් මාංශයන් වැළඳුවේ නැහැ කියලා කිව්වොත් එහෙම අර දේවදත්ත හාමුදුරන්ගේ ඉල්ලීම් පහට අයිති වෙනවා බුද්ධ ශාසනය. මේකෙන් කියන්නේ ඔබට මස් මාංශ කන්න කියලාවත් මස් මාංශ කන්න එපා කියලාවත් නෙමෙයි. අපි දේවල් හරියාකාරව දැනගන්න පිරිසිදු ආත්ම පරිහරණය කිව්වට පස්සේ ඒව හරියාකාරව දැනගන්න. මස්මාන්ත කන්න එපාද කන්නද කියන එක නෙමෙයි මෙතනින් කියන්නේ සිංහලෙන් ඒක වෙච්ච විදිය. තථාගතයන් වහන්සේගේ සමයේ හිටි විසුණු වහන්සේලාටත් මස්මාන්ත පිළිගන්නවා මේ පින්වත් පිරිස. තථාගතයන් වහන්සේට පවා මස්මාන්ත පිළිගන්නේ. දසමස්ථානමක් කළේ ඒකයි තථාගතයන් වහන්සේ. මස්මාන්ත කන්න එපා කිව්වා නම් පින්වතුනි විශේෂයෙන් තව 10ක් කන්න එපා කියලා කියන්නේ හේතුවක් නෑ. ඔබට මම කියනවා පංච ශික්ෂාවම කඩන්න එපා කියලා. ඊටපස්සේ කියනවා පානාතිපාත තවත් කඩන්න එපා කියලා. ඒක තේරුමක් තියෙනවා. පහම කඩන්න එපා කියලා තව එකක් විශේෂයෙන් කියලා ඒකත් කඩන්න එපා කියලා. එහෙම විශේෂයෙන් කියන්න අවස්ථාවක් ඉන්නේ නැහැ නේ. එහෙනම් පහම කඩන්න එපා කිව්වනම්. එහෙනම් දසම ස්ථානමක් වෙලා තියෙනවා සතාගතයන් වහන්සේ. ඒ කියන්නේ පින්විතනේ ඒ 10 කඩන්න එපා කියලා කිව්ව විශේෂ හේතුවක්. ඒ හැරෙන්න පවත්ත මාංශයක් කියලා කියන්නේ පින්විතනේ වනාන්තරයේ වැද්දෝ යනකොට ඔය සිංහයෝ කොටි ආදී වශයෙන් ඉන්න සත්තු ඔය මුවන්ට පැනල ඉවරලා මුවන්ව මරාගෙන පින්විතනේ ඒකම අරගෙන ඒ සතාව අරගෙන ඉනවා ගල් තලාවක් මත. ඔය වැලිගොඩේ දාගෙන කන් හිරිතක් ඒ අයගේ නැහැ. ගල් තලාවක් මත නරගෙන ඇවිල්ලා සිංහතුනි ඒ අය කන්න කැමැතිම කොටස තමයි ඒ සත්තාන්තාගේ බොක්ක. මොකද කරන්නේ කොහොම හරි ඉරාගෙන ඉවර වෙලා එහෙම මෙහෙම කාලා ඉවර වෙනා කරන්නේ අර බොක්ක කනවා. ඒ බොක්ක කනකොට සිංහතුනි ඒ තමන්ට ප්‍රණීත ආහාරය ලැබුණ එතනින් එහාට කවදාවත් ෆ්‍රිජ් එකට දාලා තියන්නේ නැහැ. කොහෙවත් හංගලා තියන්නේ නැහැ නේ කෑනේ. එදාට බඩගින්නක් හැදුනට පස්සේ තමයි ඒ කෙනා සතාව මරාගෙන ඉවරලා ඒක කන්නේ. දැන් මොකද කරන්නේ මේ කතාව ඔබ මන මරාගෙන කෑවට පස්සේ එතනින් ඊහාට තව සත්වයකින් දෙන්නෙක් ඇවිල්ලා කෑවත් කවන්නේ මොකද කරන්නේ ඊට පස්සේ අර වැද්දා ගිහින් ඉවර වෙලා තියෙනුනේ අර මාංශය ගෙදර අරගෙන ගෙදර අරන් ඇවිල්ලා තමයි තියෙනුනේ ඒක විකුණන්නේ ඒක කෑලි වලට කපදී වෙලා ගමට බෙදලා ඉවරලා ගමේ තියෙන නම් මොනව හරි තෝ කුඩු බඩු ආදී වශයෙන් දේවල් ඒ වැද්දාට ඒ අයව බාණ්ඩ හුමාරු ක්‍රමවේදය කරගන්න ඒ වැද්දා කියලා කිව්වේ ඒ කාලේ හිටපු වැද්ද වැඩි හරියක් තියෙනුනේ කවදාකවත් මේ පව් කරන පිරිසක් නෙමෙයි. ඒ අය ඔය විදිහට පවත්ත මාන්දි මොකද කැලේකට රිංග ගත්තට පස්සේ පින්වතුනි එක මුවෙක් හැමදාම පින්වතුනි සිංහයෙකුට මුවෙක් විදිහට ගොදුරු වෙන්න වෙන්න සිංහයාට බඩගින්නක් හැදුනා නම් කොටියට බඩගින්නක් හැදුනා නම් පිඟුතුනේ ඒ විදිහේ හාවෙක් මොකෙක් හරි කෙනෙක් ගොදුරු වෙන්නේ නැහැ. ඒ ගොදුරු වුණාට පස්සේ පිඟුතුනේ කවදාකවත් ඒ අය ඔක්කොම වළඳන්නේ නැහැ, ඔක්කොම කන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයක් කාලය යන්නේ යනවා. ඉතින් ඒ කොටත හැමදාම ගමේ ඉන්න මිනිස්සුන්ට මස් ගන්න පුළුවන් කමක් තිබුණා ඒ කාලේ. ඒ කාලේ පිඟුතුනේ මුහුදෙන් මාළු බවා ගන්න පුළුවන් කමක් තිබුණා. වඩදී වාදී ක්‍රමවේදයක් ඔස්සේ පිඟුතුනේ විශාල ඔය වඩදී ඇවිදilla මේ සම්පූර්ණයෙන් මේක ඉස්සුනාට පස්සේ මුහුදේ තියෙන රළ මට්ටමේ වතුර මට්ටමේ ඉස්සුනාට පස්සේ පිඟුතුනේ මොකද වෙන්නේ? අර මුහුදේ ඉන්න ටිකක් ලොකු මාළු හිමීට මේ පැත්තට සංක්‍රමණය වෙනවා. මේ චූටි චූටි මාළු අල්ලගන්න. ඒ චූටි චූටි මාළු වගේ චූටි චූටි මාළුත් මේ පැත්තට එන නිසා අර අය මේ පැත්තට එනවා. මොකද වතුර තියෙන නිසා. මේක ඉස්සුනාට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ පිඟුතුනේ? මේ වඩදී බහැර මේ වඩදී වාදී ක්‍රමවේදේ බහැර ගියාට පස්සේ මොකද වෙන්නේ? අර වතුර ටික එකපාරම එක තප්පරයක් දෙකක් යනකොට ඔක්කොම වතුර ටික එකපාර මට්ටම බහිනවා. මට්ටම බැස්සකම මොකද වෙන්නේ? අර මෙහෙට ආපු ලොකු මාළුන්ට යාගන්න විදියක් නෑ අනිත් පැත්ත. පහුදා උදේට යනකොට තියෙන මාළු කීප දෙනෙක් මැරිලා. දැන් කවුරුත් මැරුවා. ඒ අන්ධද වේ ගත්තා. දුන් දෙහිම බලාපොරොත්තු වෙන මහ උත්මය පිඟුතුනේ එහෙම එහෙම නොවන මාංශයක්වත් පිළිගන්නේ නෑ. දුන් දෙහිම බලාපොරොත්තු ඇතු ඉන්නේ. හතෙක් කැවිදලා කිව්වනම් එහෙම ඕම් මෙතන ගිනිවැලයක් තියෙනවා මං දැන් පයින්නයි හදන්නේ මං පැන්නට පස්සේ මේ මාංශේ කන්න කියලා කිව්වනම් අන්න පිළිගන්නවා. ප්‍රශ්නයක් නෑ අයියේ. මේ වගේ මාංශේ ඔබට කැපයි කියලා පැන්නේ. එහෙනම් මගේ මාංශේ ඔබට කැපයි කියලා පැන්න නම් පිඟුතුනේ එතනින් යහට ඒක කැපතියි. එහෙනම් දුන් දෙහිම බලාපොරොත්තු ඇතු ඉන්න මේ මහ උත්මයෙක් නම් පිඟුතුනේ පවත්ත මාංශයක් කරෙන් අනික් මාංශයක් වලඳන්නේ නැහැ. ඉතින් ඔබටත් මම කියන්නේ මස් මාංශයක් භික්ෂුන් වහන්සේලාට දුන්නට කමක් නැහැ. ඒක පවත්ත මාංශයක් කරන විදිහට දෙන්න පුළුවන්. ඒක තමයි කැප. පවත්ත මාංශයක් විදිහට. එහෙනම් මස් මාංශ දීමේ ප්‍රශ්නයක් මෙන්න මෙතන තියෙන තියෙනවා. මේ මස් මාංශය කොහොමද ලබා ගත්තේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. තේන කාට හරි කවදා හරි දවසක පින්වදෙනි පවත්ත මාංශයක් ලැබුණා නම් ඒ පවත්ත මාංශය බොහෝම සද්ධා සම්පන්නව පිළියෙල කළේනා භික්ෂුන් වහන්සේලාට දුන්නා නම් දෙන්නේ මේක මහත්ඵල මහානිසන්ත පුණ්‍ය කර්මයක් වෙනවා. මොකද මාංශයක් ගන්නකොට වෛද්‍ය විද්‍යාවේ කියන්නේ ඒක සත්‍යයක්නේ බොරුවක් නෙමෙයි. වෛද්‍ය විද්‍යාව කියන දේට අනුව පිළිගන්නේ මාංශයක් ගන්නකොට ශරීරයේ දේ වැඩිලා ශරීරයේ තියෙන යම් අපහසුතා තියෙනවා නම් ඒව දුරු වෙලා යනවා. හැබැයි ඒකෙන් කියන්නේ පිළිගන්නේ මේ කඩේ තියෙන මස්තික් ගනාලා භික්ෂුන් වහන්සේලාට කටේ ඔබන්න කියලා නෙමෙයි. ඒව හරියට තේරුම් ගන්න ඕනේ. යම් දවසක Tamanට පවත්ත මාංශයක් ලැබුණා නම් අන්නේ පවත්ත මාංශයේ පිළියෙල කළ දුන්නා නම් පිඟුතුනි අප්‍රමාණ වේ මුදලයක් සිද්ධ වෙනවා තිනක් සිද්ධ වෙනවා. පවත්ත මාංශයේ දුන්නා නම් ඕනේ දැන් හොඳට මතක ගන්න නැත්නම් මේ වැරදියට අල්ල ගන්න වීරසක් ඉන්න පුළුවන්. අල්ලගෙන කියයි දැන් පුළුවන් තරම් මස් ගෙනත් දෙන්නේ ගෝ කියලා හාමුදුරුවනේ. ඒක අසත්පුරුෂියොත් බණ අහනවා වැරදි අල්ලන්නේ. මෙන්න දැන් මම කියුවේ පුළුවන් තරම් මස් ගෙනත් දෙන්න කියලා නෙමෙයි පිඟුතුනි යම් දවසක ඔබට පවත්ත මාංශයක් ලැබුණා නම් දැන් පවත්ත මාංශය කියන්නේ මොකද්ද කියලා ඔබ දන්නවද? පාන්තුගූලික මාංශය, පවත්ත මාංශය ඕනේ තරම් හොයා ගන්න පුළුවන් මේ කැලවලදී. ඕනේ තරම් හොයා ගන්න. ඒ සතා කාපු දැන් ගස්ලබු ගෙඩියක් කපුටෙක් කෑවට පස්සේ ඔහු වීසි කරනවද? කපුටෙක් හරි කුරුල්ලෙක් හරි ගස්ලබු ගෙඩිය පොඩ්ඩක් එහෙමයි කොට ගහලා තියෙන දැන් වීසි කරනවද? ඔව් ඒ කොටස කපලා අයින් කරලා ඉතුරු ටික කනවා නේද? ඒ වගේ මාංශයටත් කරන්න පුළුවන්. ඒ කොටස කපලා අයින් කරලා ඉවරලා ඒ රස මාංශයක් පිළියෙල කරලා ඉවර වෙලා ඒක භික්ෂුන් වහන්සේට පූජා කරනවා. හැබැයි පිටින් මේමයි භික්ෂුන් වහන්සේලා කියන උත්තරයන්ට ඔය රස කියන එකේ ප්‍රශ්නයක් නැහැ. ඔබ දකින්න ඇති නේද? අද දාන දෙන්න ආව පිළිස දකින්න ඇති මේ භික්ෂුන් වහන්සේලා ඔබ කරපු වැඩියද? උන්වහන්සේලා පාත්‍ර අරගෙන ආවට පස්සේ ඒකට ඔක්කොම ටික දාලි වෙලා කිරිත් දාලා පැණිත් දාලා නේද ඔක්කොම පාත්‍රෙන් නේද බෙදෙන්නේ. එහෙනම් උන්වහන්සේලා ඔය සියල්ල එකට අනාගෙන කද්දේ පිඟුතුනි ඒකේ තියෙන සුවිශේෂී ක්‍රමයක් තියෙනවා. සතාගතයන් වහන්සේ අල්දෙනම දාන ඔය පින්දපාදී ක්‍රමයේදී පිඟුතුනි මේ කෙනෙකුට යම් කිසි උත්තමයක නිරන්තරයෙන්ම පින්දපාතිකව නම් ආහාර ගන්න. ඒ ගන්න එක වේලක් ගන්නව නම් ඒ එක වේල පින්දපාතිකව නම් ආහාර ගන්න පිඟුතුනි ටික කලක් යනකොට ඒක න අනාගාමි වෙන මට්ටමක් හැදෙනවා. ඒකට හේතුව තමයි ඒ පින්දපාතිකව ආහාර ගන්නකොට පිඟුතුනි Tamanට දැනෙන රස හතරක් විතර. මම මේ කියන එක පුළුවන් නම් කරලා බලන්න. මෙතන සමහර අය ඇති අපි සීල සමාදානයෙන් කරන්නේ, ශික්ෂාපද සමාදානයෙන් කරනකොට ඒවට සම්බන්ධ වෙච්ච ඒ ශික්ෂාපද සමාදානයෙන් කරද්දී හැම කෙනාගේම අතට ප්ලාස්ටික් හරි ගමන් නැහැ, පාත්‍රයක ස්වභාවයෙන් යුක්ත දෙයක් දීලා. එහෙම තමයි මේ ශික්ෂාපද සමාදාන අපි කරන්නේ. ඒ එදාට ඒ අය පිඟුතුනි පින්දපාතිකව තමයි යපේ. එතකොට දානෙ කියන තිරස ටිකක් ඈතට වෙන්න දැන් මේ ස්ථානයේ නම් අර ඈතට වෙන්න පින්දපාතයේ තියෙන විර වෙලා හැම කෙනාම පින්දපාතික වෙතන්ට ගිහිල්ලා ඒ කෙනා ඒ පින්දපාත දානිය ගන්නවා. ඒ පින්දපාත දානිය ගන්නකොට ප්ලාස්ටික් කෝප්පයක් වෙන්න පුළුවන් පාත්‍රයක්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අරගෙන මින්ගදනේ මේ පින්දපාත ෆෝලි මේ පින්දපාත යනකොට ඒකට බතුත් දානවා. ඒ ඔක්කොම දාලා ඉවරලා කිරිපැණිත් දානවා, අයිස්ක්‍රීම් ගෙනත් දෙනවා, අයිස්ක්‍රීම් උත් දානවා, යෝගට් ගෙනත් දෙනවා, යෝගට් උත් දානවා, තලගෙලල දෙනවා, තලගුලිත් දානවා. ඔය ඔක්කොම දාලා ඒක පිඟුතුනි ගෙනල්ලා අනලා කෙසෙල් ගෙඩියක් තියෙනවා, කෙසෙල් ගෙඩියක් දාලා ගස්ලම් කැල්ලක් තියෙනවා ඒකත් දාන්නේ ඒකටම තමයි. ඊට පස්සේ ඕක අනනවා. ඕක අනලා ඉවර වෙලා ඕක කනකොට පිඟුතුනි ඔබට ගස්ලම් රස දැනෙන්නේ නැහැ. ඔබට තල රස දැනෙන්නේ නැහැ. ඔබට අයිස්ක්‍රීම් රස දැනෙන්නේ නැහැ. ඔය ඔක්කොම එකතු වෙලා ඔබට දාන්න නමක් නැහැ. ඕකට. දාන්න නමක් නැති නිසා පින්නදේ ඔබට සංඥාවල් පහර කරගන්න බෑ. අතීතේට උග අරයිය. මොකද රසක් දැනෙච්ච ගමන් අපි හැමදෙස්සෙම මොකද කරන්නේ? ඒ රස රූපේ නිසා රස වේදනාව උපාදාන කරනවා. රස රූපේ උපාදාන කරනවා. රස වේදනාව උපාදාන කරනවා. රස සංඥාව උපාදාන කරනවා. ඒව සංකරණය කර කර සංකාර උපාදාන කරනවා. විඥාන හදාදා විඥානිය උපාදාන කරගන්න. ඒ යම් දැනීමක් තියෙනවා නම් ඒ දැනීම උපාදාන කරගන්න. ඉතවත් මොකද වෙන්නේ? ඕක පින්නතේ අතීතයට ගිහිල්ලා වෙලා ඕක අනාගතයට එනවා පස්සේ. පස්සේ කවුරු හරි මොකක් හරි කිව්වනම් ගස් ලැබුවා කියලා කියපු ගමන් මොකද වෙන්නේ? සංකාර එදා කාපු එක එතනට බහ ගන්නවා හිතේ. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් ඒ ක්‍රමවේදයට මේක අහු කරගන්න පුළුවන්. පත්‍යුප්පන්න මොහොතයක් නැතුව එතනින් එහාට උපාදාන කරගත්ත ගමන් අතීතයක් වී වෙනවා. ඒක රහතන් වහන්සේට අතීතෙකුත් නැහැ අනාගතෙකුත් නැහැ. උන්වහන්සේට තියෙන පත්‍යුප්පන්න මොහොතක් විතරයි කියලා කිව්වේ ඒකයි. රහතන් වහන්සේ මේ දේ උපාදාන කරගන්න නැති නිසා. එහෙනම් උන්වහන්සේ උපාදාන කරගත්තේ නැත්නම් පිටුතුනි මේක කවදාවත් අනාගතයට උපකාරී වෙන්නේ නැහැ. එහෙනම් යම් කිසි උත්තමේ පින්ද පාතිකව නම් දන් වලද ඔය කියපු ආකාරයෙන් නම් දන් වලදන්නේ. ඔබ එක දවසක් උත්සාහ කරන්න. මේ වෙනවනේ මේ පස් වෙනද පොයට සිල් සමාදන් වෙන්න ඉන්නවා නම් කවුරු හරි ගෙන. අපි අපේ විහාරාධිපති ස්වාමීන් වහන්සේකින් ඉල්ලීමක් කරමු මේ සම්බන්ධව. පින්ද පාතිකව දන් වලදන්න ක්‍රමවේදයක් හදලා දෙන්න කියලා. හෙටම අපේ මහත්තුරුන්ට කිව්වහම ඒකට අදාළව පින්දපාතේ වැඩදී මුදසා ප්ලාස්ටික් කෝප්පයක් හරි අරගෙන අරගෙන පූජා කරලා හිඳ දෙනාට කවදාවත් සිල් සමාදන් වෙන්නේ නැති නිසා ඒ ශික්ෂා පදයෙන් සමාදන් වෙන්නේ නැති නිසා එතකොට ඔබට පින්දුනේ එක දවසක් ජීවිතේ අත්දකින්න පුළුවන් මේක. ඒ ඔක්කොම එකට අනාගතට පස්සේ පින්දුනේ ඔබට රස සංඥාවල් මවා ගන්න බෑ. මේ කන්නේ අහවල් එකේ මේ කන්නේ අහවල් එකේ මේ කන්නේ අහවල් එකේ කියන රස සංඥාවල් මවා ගන්න බෑ. ඒ මවා ගන්න බැරි වෙනකොට වෙන්නේ පින්දුනේ ඒ පිටමද දුස්තිගත වීම සිද්ධ වෙන්නේ. එනම් උත්තමේ අවුරුදු 7ක් තිස්සේ පින්දපාතෙන් වැඩුණා නම් එහෙම පින්දුනි කබලින් කාර ආහාර නිරෝධ වෙනවා ඒ උත්තමය. මොකද කවර කවදාකවත් රස සංඥාවක් ඇති වෙන්නේම නැහැ මේ උත්තමය. මොකද ඒ ඇති වෙන එක සංඥා මාත්‍රෙන් හොයාගන්න බැහැ. දැනෙන්නේ මොකද? ආ පැරි රසයන් නම් තියෙනවා මේක. තිත්ත රසයක් තියෙනවා, ලුණු රසයක් තියෙනවා, ඇඹුල් රසයක් තියෙනවා. ওই රස හත හැරෙන්නේ වෙන කිසිම රසයක් දැනෙන්නේ නැහැ. නමුත් පින්දුනි ඔබ රොටියක් කනකොට රොටි රස කියලා එකක් දැනෙනවා නේද ඔබට? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දිවේ කොතනද රොටි රස දැනෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. දිවට තියෙන්නේ පිඟුද රස හතරක් දැනගන්න ක්‍රමවේදයක් විතරයි. පෑන් රස, තිත්ත රස, ඇඹුල් රස, ලුණු රස කියන රස හතර විතරයි දිව අඳුරගන්නේ. එතකොට රොටි රස කොහෙන්ද අඳුරගන්නේ? බත් රස, පාන් රස කොහෙන්ද අඳුරගන්නේ? එහෙම රසවල අඳුරගන්න තැනක් නැහැ. ඒ ඔක්කොම පිඟුදින් මනේ තමයි හැදෙන්නේ ගිහිල්ලා. අර රස හතර රස හතර දැනනකොට ඒවැය තියෙන සංයුතියට අනුව. පෑන් රසෙන් 101යි, ඇඹුල් රසෙන් 150යි, තිත්ත රසෙන් 103යි. ඉතුරු ටික ලුණු රසයි ආදී වශයෙන් ওই ටික ඔක්කොම එකතු කරන පස්සේ එක ආහාරයක්. ඉතින් හිතාගන්න මේ ලෝකේ ආහාර 5 කෝටියක් තියෙනවා නම් ওই 5 කෝටියෙම තියෙන්නේ කොච්චරයි? ওই කියන රස හතර විතරයි. එහෙනම් ওই රස හතරේ තියෙන සංයුතිය අනුව අපි එක එක නන්දා ගන්නවා. එක්කෙනෙක් රොටියක් කෑවා. පොල් රොටියක් කෑවා කියලා කියනවා එක්කෙනෙක්. තව කෙනෙක් කියනවා ඊස් රොටියක් කෑවා කියලා. එක එක ජාති වෙනවා පොල් රොටි හැදුනේ කොහොමද කියන්නේ? එහෙනම් පොල් රොටි කියන්නේ කාපු දෙයක මේ රස සංඥාවක් නේද? හැබැයි ඔක්කොම එකට දාලා අල්ලන්න තියෙන්නේ. ඔය වෙලාවේ පිඟුතු රස සංඥාව අරින්දේ තේන්නේ මොනවද? අර කියපු හතර විතරයි නේද? මූලික හතර විතරයි නේද එන්නේ? අන්න එහෙනම් පිඟුතුනි ආහාර උපාදාන කරගන්න ක්‍රමවේදෙ නතර වෙනවා. ඔය ක්‍රමවේදෙ නතර වෙච්ච ගමන් පිඟුතුනි කය බලියක් කරන්න යම් ආහාරයක් ගන්නවනම් ඒ කය බලියක් කිරීම උදෙසා ගන්න ආහාරය නතර වෙනවා. කබලින්කාර ආහාර කියලා කිව්වේ ඒක. කබල ගන්න විකල ගන්න ආහාර කිව්වට ඔය ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ මොකද්ද පිඟුතුනි? කබලින්කාර ආහාර නිරෝධ කරන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරේ කය බලියක් කරන්න ආහාර ගන්නවනම් බලිය කියලා කියන්නේ සිංහලදී අතිශෝක්තියෙන් හදන රූපයක්. බලිය කියන්නේ කියලා ඔබ දැකලා තියෙන බලිය අරිනවා කියලා කියන්නේ. දැකලා තියෙනවද බලිය? බලි රූපයක්. ඔය ඒ කාලේ සිංහලදී අපේ ක්‍රමවේදයක් තිබ්බ ග්‍රහාපලයක් තියෙනකොට ඒ ග්‍රහ දෝෂය දුරු කරන්න බලි පූජාවක් කරනවා. ඒකට බලියක් අඹන දේවතා රූපයක් අඹනවා සිංහලදී බොහෝම ලස්සන නම්බර වෙලා ඒ පාට ගාලා හරි ලස්සන ගන්න ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් මේ තමන්ගේ ශාරීරිය බලියක් කරගන්න. ඒ කියන්නේ පැවැත්මට අමතරව ගියේ එහා පැත්තට ගියේ තව විශාල දෙයක් ඇති කරගන්න තමන්ගේ ශරීරය තුළ පිංගුතුනි අන්න ඒකට තමයි මේ ආහාර ගන්න ක්‍රමවේදයක් හැදිලේ. එහෙනම් අන්නේ කබලින්කාර ආහාරය නිරෝධ කරන්න පුළුවන් නම් ඒක නා අනාගාමී වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙනම් යම්කිසි උත්තමේ පින්දපාතිකව වෙන කිසි දෙයක් නෙමෙයි පින්දපාතයෙන් එක වේලක් වළඳනවා පින්දපාතයෙන්මයි වළඳන්නේ දින මොනවාද දින දෙයින් බලාපොරොත්තු ඇතුව ඉන්නේ. පිරිසිදු ආත්ම පරිහරණයක් තියෙන එක නිසා නඳුන් දෙයක් ගන්න එක බින්දු මාත්‍රයක් කියන්නේ නැහැ. ඔයෝකත් මට දාන්නකෝ මේකත් මට දාන්නකෝ කියලා කියන්නෙත් නැහැ. කිසිම දෙයක් නැහැ. මොනවද පාත්‍රයට හම්බුනේ? ඒ පාත්‍රයට හම්බෙච්ච දේ අනාගෙන කන වැඩ පිළිවෙන්න තියෙන්නේ මේ උත්මයාගේ අවුරුදු 7ක් යනකොට පිළිගන්නේ මේ උත්මයා ඒකාන්තින්ම අනාගාමිත්වයේ පිහිටන්න ඕන. මොකද තථාගතයන් වහන්සේගේ වචනේ. ඒක වෙනස් වෙන විදිහක් නැහැ. කවලින්කාර ආහාර නිරෝධ වෙන්නේ නැහැ. හේතුව රස සංඥාවක් නැගිලා නැහැ අවුරුදු 7ක් යනකම්. මං කියන්නේ වෙන කිසිම වැඩක් නොකර ඕකම කර කර හිටියොත් ඒකෙම බලාපොරොත්තු සහිතව නම් ඉන්නේ අවුරුදු 7කින් මේක කරගන්න පුළුවන්. එහෙනම් ආයි බය වෙන්න දෙයක් නැහැ. අවුරුදු 7ක් ජීවිතේ තිබුණා නම් මේක කරනවා නම් පිඟුතුනි. ඒ කාන්තේම රස දුස්නාව කිරික නැති වෙලා යයි. මේ උත්තරයන්ගේ නිකමට අහලා බලන්න. පින්ඳ පාතේ පිළිබඳ බලාපොරොත්තුවක් තියෙනවද කියලා? ආහාර පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් තියෙනවද කියලා? ආහාර පිළිබඳ බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැහැ පිඟුතුනි. මොකද හේතුව? රස වෙනසක් දැනගන්න වැඩ පිළිවෙලක නෙමෙයි ඉන්නේ. එහෙනම් ඒ හේතු උදේ 11 වෙනකොට ඔන්න ආහාරයක අවශ්‍යතාවයක් එනවා. මොකද කය පරිහරණය කරගන්න ඕන නිසා. නේවදමාය නමදාය නමණ්ඩනාය නවිපූසනාය යාවදේ විමස කායසටිතියා යාපනාය විහිඳුපරිතියා බ්‍රහ්මචර්යානුග්ගාහයිති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනම් නෝපාදේ සාමි යාත්‍රාච මේ භවිතදී අනවංචිතාච පාදු යාරෝචාති කියලා අර ප්‍රත්‍යවේක්ෂා කළ දන්වල දන්න පුළුවන් ක්‍රමයක් හැදිලා එනවා. මොකද හේතුව මේ දානේ වල දන්නේ මදේ පිණිස නෙමෙයි. මේ මත් වෙන්න නෙමෙයි. මදේ පිණිස කිවි ඔය රාගයෙන් මත් වෙ මේ මද කිපෙනවා කියලා කියන්නේ. ඒ කටයුතු කරගන්න නෙමෙයි. දැන් ඔය මුස්ලිම් පිරිසේ ඉන්නවා පිංගුදින මදේ පිණිස ආහාර ගන්න. ඒ අයගේ මදේ උදා කර ගැනීම උදෙසා ඒ අය විවිධාකාරයේ ආහාර දිනවා. මේක කෑවොත් හොඳයි, මේක කෑවොත් හොඳයි, මේක කෑවොත් හොඳයි කියලා ඒ අය එහෙම ආහාර ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඔක්කොම නෙමෙයි යම් පිරිසක්. තමාරා ඉන්නවා පිංගුදින ක්‍රීඩාව පිණිස ආහාර ගන්න. ඉතින් ඔය ක්‍රීඩකයෝ එමින් ඉන්නවා. ඒ යන්නේ බොඩි බිල්ඩින් කරන කොල්ලෝ එමින් ඉන්නේ නේද? ඉතින් ජිම් එකකට ගිහිල්ලා අතපය හදාගන්න අතපය ලොකු කරගන්න ඕන වුණාට පස්සේ ඒකුන්ට කියනවා ජිම් එකේ අයිතිකාරයා කියනවා පිටි එකක් තියෙනවා මේ පිටි එක බිව්වට පස්සේ ඔය අතපය හොඳට ලොකුට ඇදිලා එනවා. එහෙනම් දැන් ඒක මෙතනින් ඉඳලා යට ආහාර වල දන්නේ මොකටද? ජීවිතේ පවත්ව ගන්නද? ජීවිතේ පවත්ව ගන්න නෙමෙයි ක්‍රීඩා උදෙසායි ආහාර ගන්න. මොකද කරන්නේ? දැන් ආරෝපාර පිටි ගහලා කොහොම හරි තැඟ ලොකු කරගන්න හිතාගෙන තමයි ආහාර ගන්න. එහෙනම් කියනවා එළුකට සුප් එකක් බීයන් කුකුලෙත් අම්බගෙන බීයන් රැට. ඉතින් ආදි වශයෙන් මේ දේවල් අර පිළි අනුදරිනවා. එතකොට මොකද කරන්නේ? අරගෙන ආහාර ගන්න එතනින් යන තියෙන්නේ මේ දේ. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරලා තින්නේ මේක මේ භික්ෂුන් වහන්සේලාට දන්වල දද්දි. ඉතින් මදේ පිණිස නෙමෙයි, ක්‍රීඩාව පිණිස නෙමෙයි, අනුදැම් පුරව ගන්න නෙමෙයි, ඔය රූපලාවන්‍ය කරන නෝන්ලා හැම මොකද කරන්නේ? ඒවට අදාළව ආහාරයක් තියෙනවා නම් ඒ ආහාරය තමයි ඉන්නේ. ඒ ආහාරය තමයි කන්නේ වුණ. ඊනව තව කෙනෙකුට ඕන නම් බර අඩු කරගන්න ඒක නෑ. ඒවට අදාළ ආහාර තමයි ගන්න. හැබැයි පිංගුදින භික්ෂුන් වහන්සේට බර අඩු කරගන්න ඕනෙත් නෑ, අනුදැම් පුරව ගන්න ඕනෙත් නෑ, ක්‍රීඩා කරන්න ඕනෙත් නෑ. මදේ පිළිද කටයුතු කරන්න ඕනෙත් නැහැ. ඒ උත්තරයට ඕනේ මොකද්ද? නිවම්මග පිළිද යම් කිසි ශක්තියක් ඕන නම් මේ ශරීරේ පවත්වාගෙන යන්න අන්නේ ශක්තිය ලබා ගැනීම නිසා උන්වහන්සේ දන්වල දැන්. එහෙනම් ඒ දානේ වල දන්න ගිහිලා පිංගුදිනේ උන්වහන්සේට අර කෝණේ මේ කෝණේ මේ කෝණේ මේ කෝණේ කියලා ಜಾති හතරක් වෙන් වෙන්නේ නැහැ. උන්වහන්සේට ඕනේ මොකක් හරි දිරෝණ එකක්. ඒ දිර විලා ඉවරලා ශක්තිය උදා වෙනවා. එහෙනම් අන්නේ බලාපොරොත්තු තමයි පිංගුදිනේ ඒ උත්තරේ ජීවත් වෙන්නේ. එහෙනම් දුන්නේම බලාපොරොත්තු කියලා ඔය කටයුතු මෙහෙම. ඔබට පුළුවන් සමාජලාට ඉතින් අපි ඒ කටයුතු සලසලා දුන්නොත් එහෙම පස් වෙනදාට තික්සාපද සමාදන් වුණොත් එහෙම ඔබට පුළුවන් අන්නේ ආකාරයෙන් එක දවසක් හරි උත්සාහ කරලා බලන්න කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ ළඟපාතකෙන් ඉන්නේ තියෙන්නේ ඔබට පුළුවන් මේ පස් වෙනදා මේ අපි හඳුන්නේ පොයි පස් වෙනදා පොයි තියෙන අපේ මේ උත්තරයන් වහන්සේලා ඔබට ඒ සියලු ඒ කටයුතු සූදානම් කරලා තියෙනවා. ඔබට පුළුවන් ඇවිදින්න දන්න අයටත් කියන්න ඔන්න තික්සාපද සමාදානයක් කරනවා. ඒ තික්සාපද සමාදානයට ඇවිදින්නලා මේවා අත්විඳින්න කියලා. මේ එක දවසක් මේ කටයුතු කරලා බලන්න කියලා. එතකොට ඔබට එදාට නම් වලඳන වේලාවට පිංගුදිනි ඔබට තේරෙයි මේ රසයන් අවශ්‍ය නැහැ ජීවත් වෙන්න. මේ රසයන් කියලා කියන්නේ පිංගුදිනි අපි නිකන් මේ අමතරව දාගත්ත දෙයක් කියන්නේ. ජීවත් වෙන්න ඔය එකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඉතින් ජීවත් වෙන්නේ පිංගුදිනි අපි බැරිලේ. අපි හොල්මන් නෙමෙයි බර කියන්නේ. එහෙනම් අපි ජීවත් වෙන්නේ ඔය ක්‍රම වේදෙන්නේ. එහෙනම් ඔය ක්‍රම වේදෙන්නේ ජීවත් වෙනකොට පිංගුදිනි ඊයේ කෑවේ මොනවද කියලා මගෙන් අහුවොත් මම දන්නවා. ඊයේ කෑවේ මොනවද කියලා අහුවොත් ඒ දන්නේ නැහැ. මොනවද පාත්‍රයේ තිබ්බේ කියලාවත් මතකයක් නැහැ. ඇයි ඔක්කොම එකට අදාගත්තා මැද මොනවද පාත්‍රයේ තියෙන්නේ? කෑමක් තියෙනවා එච්චරයි. රහතන් වහන්සේලාට පිංගුතුනි තියෙන්නේ ආහාරයේ ප්‍රභේද જાති දෙකයි. රහතන් වහන්සේලාට ආහාරයේ ප්‍රභේද જાති දෙකයි තියෙන එකක් තමයි ඝන ආහාර, අනිත් එක තමයි ද්‍රව ආහාර. ඒ හැරෙන්න දෙයක් නැහැ. ඒ තත්ත්වෙට උදා වෙන්නේ නැති අයට තමයි පිංගුතුනි පුදුමාකාර ආහාර තෝගයක් තියෙන්නේ. බලන්නකෝ ආහාර වටෝරුවේ මාර්ගෙද කොච්චර ආහාර තියෙනවද කියලා ලෝකෙ. එක රටක තියෙන ආහාර 5000කට 6000කට එහා පැත්ත වර්ග. ඒ රටවල ඔක්කොම එකතු කරලා ගත්තට පස්සේ විවිධ ආහාර වර්ග ලක්ෂ ගණනක් තියෙනවා. ඔය ඔක්කොම තියෙන තිඟුතුනි ඔය දිවට දැනෙන රස හතර එක එක ආකාරයේ සංගීතයට හදාගත්තා. ඔය සංගීතයේ තනුවක් කියලා කියන්නේ මොකක්ද? ඔය ස්වර හතක් නෙවෙයි තිඟුතුනි එහෙට මෙහෙට දදා ඔය හදලා ගන්න. අන්න ඒ වගේ තමයි. අර හතර එහෙට මෙහෙට දදා හදිනකොට තිඟුතුනි එක එක જાති ඒව හැදෙනවා. ඉතින් උත්සාහ කරලා බලන්න පස්සේ ඉඳන් ඇවිදින්න. පස්වෙනිදාට විතරක් නෙමෙයි ඉතින් ඒ ශික්ෂාපද සමාදානම් වෙන ස්ථාන අපි සම්බන්ධ වෙලා කරනවා නම් ඉතින් ඒකාන්තයෙන්ම ඔබට පින්ඳපාතික ක්‍රමවේදයට තමයි ඔබලව දූතාංග සමාදන් කරවන්නේ. දූතාංග දෙකක් ඔබට රකින්න පුළුවන්. ඒකාසනිකාංගයයි වත්තපින්දිකාංගයයි කියලා දූතාංග දෙක. නානාසන භෝජනම් පටික්කිපාමි ඒකාසනිකංගම් සමාධියාමි කියලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන මහා උත්තමයා ලෝකෙට දීපු, ලෝකෙට උදා කරලා, ඒ ලෝකෙට මේ උදාහරණයක් වශයෙන් පෙනී ඉඳලා ආදර්ශයක් වෙන්නපු ක්‍රමවේදයක් තියෙනවා කියන දූතාංග 13ක්. ඒ දූතාංග 13ෙන් ඔබට දූතාංග 3-4ක්ම සමාදන් කරවන්න පුළුවන්. වත්තපින්දිකාංගය කියන දූතාංගය සමාදන් කරවන්න පුළුවන්. ඒ වගේ දූතාංග තියෙනවා පිළිතුරු පැය 4ක් හරි කමක් නැහැ. දූතාංගයක් ඔබ රැගෙන ඉන්න පුළුවන් නම් වහත්ඵලයි මහනිසංසයි. ශික්ෂාපද ටිකක් අතර. ඒ දේවල් සමාදන් කරවන්න වැඩ පිළිවෙලක් අපි ඉස්සරහට කරනවා. ඒකල ඔබට දූතාංග මේ උදේ ඔබ 6ට ආව නම් ශික්ෂාපද සමාදානයේ හවස 6 වෙනකන් ඔබ ශික්ෂාපද සමාදන් වෙලා ඉන්නවා නම් පිළිතුරු ඒ ශික්ෂාපද සමාදානයේ ඇතුළේ දූතාංග 4ක් විතර ඔබ රකින්න ක්‍රමවේදයක් තියෙනවා එදිනා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ලෝකෙට දීපු මේ මහා දායාදය රකින්න පුළුවන්. මම මේ අපේ උත්තම වික්ෂුන් වහන්සේලාගේ හැම මොහොතකම ඉල්ලන දෙන්නේ දූතාංග 13ව රැකගැනීම කියලා. දූතාංග 13ව රැකගෙන ඒක ලේසි පහසු කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් දූතාංග 13ව රැකගෙන යම් අවස්ථාවක් පසු කරන්න පුළුවන් නම් මං හිතන්නේ මාස දෙකක්වත් ආශ්‍රව සහිතව ඉන්න වෙයි කියලා. ඔය දූතාංග 13ව මනාකොට රැකගෙන ඉන්නවා. ඔබ මේ දන් ගෙනල්ල පිළිගන්නේ ඔබ මේ ප්‍රත්‍ය පහසුකම් සපේන මේ උත්තම වික්ෂුන් දූතාංග 6ක් විතර ආරක්ෂා කරගෙන ඉන්නේ. මේ අපි හේතු දේවල් නෙමෙයි මේ අහවලා රකින්නවා අහවලා රකින්නවා කියලා කියනවා නෙමෙයි තියෙන්නේ. මෙහෙම දේවල් කරන බව ඔබට දැනෙන්න ඕනේ. ඒක නිසයි කියන්නේ නැත්තම් දූතාංගයක් සමාදන් වෙච්ච කෙනෙක් කවදාකවත් කියන්නේ නැහැ මම දූතාංගෙ සමාදන් වුණා කියලා. මොකද ඒක මානෙට හේමී නිසා. මම අනිත් අයට වඩා උසස් වගේ එකක් තමයි හිතට දැනෙන්න පුළුවන් නිසා. නැවත එහෙම එකක් කියනවා නෙමෙයි මේ පිටුනේ අනිත් ලෝකේ ඉන්න අයට වඩා අපි උසස් කියලා එහෙම එකක් නම් කියනවා නෙමෙයි මේ. ඔබ දානයක් පිළිගන්න එනකොට තියෙන මේ දානය පිළිගන්න යන්නේ මෙන්න මේ වගේ උත්තරයන් පිළිගන්නන්න යන්නේ කියලා හිතනකොට මහත්ඵල මහානිසංස හැඟීමක් පහළ වෙලා එනවා වගේ හිතුන. ඒකෙන් කිනුදරි මහා කුසල් ප්‍රමාණයක් රැස් වෙනවා. මහා පුණ්‍ය ස්කන්ධයක් උදා වෙලා එනවා. ඒක නිසාම කියනවා මිසක් නැත්තම් මේව ඉතින් මේ ලෝකෙට අඳුර ගහන ඒවා නෙමෙයි. ඊටත් එහාගේ දූතාංග රකින්න මහා උත්තමී ඉන්නවා පින්වතුනි. පිට කෙලින් කරලා පිට දිගැලවල නිදා ගන්න ඇති උත්තමියත් ඉන්නවා මේ. නිදා ගන්නේ පිට බිමට තියන්නේ. එහෙම දූතාංගයක් තියෙනවා. එතන හොඳට සපාන් එකේ නිදා ගන්න බෑනේ. ඔබ නිදා ගන්න ගිහිල්ලා තියෙනවා ඔය කොටේ කියන එක හැදලා තිබුණේ කොටේ කියන එකෙන්. කොටේ කියන එකෙන් තමයි කොටේ කියන එක හැදුනේ. ඉස්සර සතාගතයන් වහන්සේගේ සමයේ තියෙනුනේ උන්වහන්සේලා පාවිච්චි කළේ කොට. කොටයක් තමයි ඔළුවට තියාගත්තේ. කොටයක් ඔළුවට තියාගෙන මේ මාර්ගයේ වඩනකොට බොහෝ අරියතුන් උන්වහන්සේලා බිහිුණා. කොටේ කොටේ වෙන්න ගත්ත පුළුන් දාලි වෙරලා ඒක උසල තියාගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉරහරන කම බුද්ධ කාර්ති. ඔබට නිදා ගන්න ඕන වුණාට පස්සේ ඔබ නිකම් නිතර බලන ඔබ ඇඳට ගියොත් එහෙම ඔබ හැරෙන්නේ කවද්ද කියලා. 10ට විතර පොඩි නිදිමතක් හැදෙනවා. හිතරවට්ට ගන්නවා නිදිමත හැදෙනවා මේ පොඩ්ඩක් ඇලුණා නම් හොඳයි කියලා ගිහලා ඇඳේම ඇලුණා කියලා හිතන්නේ. 10 මාට අවදිනවා කියලා හිතන්නේ අවදි වෙයි. 10ට පොඩි නිදිමතක් කියනවා මං නිදා මම පොඩ්ඩක් මේ ඉන්න ඕනේ කියලා. එහෙම විත්‍යට හේතු විලා නිදා ගන්න. විත්‍යට හේතු විලා නිදා ගන්නකොට පුළුවන් දෙන්නේ පැය 8ක් නිදා ගන්න. පුළුවන්. බෑ එතකොට එනම් මොකද වෙන්නේ අර සැර නිදිමතක් තියෙනවනම් ඒ සැර නිදිමත යන්න විතරක් අර විත්‍යට හේතු විලා ඒක කරගන්න පුළුවන්. එහෙම දූතාංග සමාදන් වෙලා මේ කටයුත්ත කරන උත්තම කිරිසක් ඉන්නවා. මේ විතරක් නෙමෙයි තියෙන්නේ වනාන්තර වල අරේ මේ හැමතැනම ඔය ආරණ්‍ය සේනාසන වල අරේ මේ පන්සල වල ඇති. ඔහේ ඉන්නවද කියලා දන්නේ නැහැ නේ. ඒ උත්තම කියන්නේ නැහැ නේ අපි මෙහෙම කරනවා කියන. ඒකයි තියෙන්නේ සීල දෙනා දීපත් කරලා දාණය දෙනකොට ඒ සාරි පුත්‍රයන් වහන්සේව දීපත් කරලා දෙන දාණය තියෙන්නේ මහත්ඵල මහනිසංස වෙනන්නේ ඒක නිසා. සාරි පුත්‍රයන් වහන්සේ පිට හේතු කරන්නේ නැතුව අවුරුදු ගාණක් මේ ඉඳලා තියෙනවා. උන්වහන්සේට මේ අරිහත්ත්වයටපත් වෙන්න නෙමෙයි ලෝකෙට මේ දායාද දෙන්නේ. අරිහත්ත්වයටපත් වෙන්න ඕනු නැහැ උන්වහන්සේට ඔය කිසි දෙයක්. උන්වහන්සේ දීගණක කියන පරිබ්‍රාජකනේ බුදුහාඳුනෝ වේදනා පරිග්‍රහ සූත්‍රයේ දේශනා කරගෙන ඉන්න උන්වහන්සේ බුදුහාඳුනන්ට පවන් කරලා ඉති. ඒ මොහොතේදී උන්වහන්සේ අරිහත්ත්වයටපත් වුණා. උන්වහන්සේට ආයේ මේ දූතාංග ආරක්ෂා කරගෙන යන්න තරම් අවස්ථාවක් වුණේ අරිහත්ත්වයටපත්. ඒ වගේම තමයි මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට. උන්වහන්සේට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ දූතාංග රකින්න. මොකද උන්වහන්සේ බොහොම මේ පැවිදිලා බොහොම සුළු මොහොතකින් අරිහත්ත්වයටපත් වෙච්ච මහා උත්තමයෙක්. නමුත් උන්වහන්සේ තෙලෙස් දූතාංග ධාරී වෙヒටි අපි උදේ අපිට ඒක ආදර්ශය දෙන්න. ඒක නිසා තමයි දිවිහිමින් අපි දූතාංග රකින්න. ඔබත් දූතාංග රකින්න පුළුවන්. ශික්ෂාපද සමාදන් වෙන්න ආවට පස්සේ මුළු දවසම දූතාංගේ රකින්න. ඒ රකින්න පුළුවන් දූතාංග ටික සමාදන් කරවන්න. ඔබේ දූතාංග රකින්න එක දවසක් ඔබට දූතාංගයක් රකින්න පුළුවන් කියලා කියන්නේ තියෙනුදනි. ඔබ පුදුමාකාර ශ්‍රේෂ්ඨයෙක් හවස් වෙනකොට ඒ දූතාංගය පැය දෙකක් රකින්න පුළුවන් නේ. පැය දෙකක් වැඩි ඕනේ නැහැ. එහෙනම් උදේ 6:00 ශික්ෂාපද සමාදානෙ වුණාට පස්සේ උදේ හවස 6 වෙනකන් පැය 12ක් විතර ඔබට පුළුවන් දූතාංග රකින්න මහා උත්තමී පින්වතුනි. ඉනේ ක්‍රම දෙයක කරන්න පුළුවන්. මේ ඔක්කොම අතු ගෑවිලා ගිහිලා තියෙන මොකද මේව කරන අය නැහැ. කරන අය පිටුතුනි බණ කියන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. බොහොම අඩුවෙන් තමයි මේව කරන අය බණ කියන්නේ. මොකද හේතුව උන්වහන්සේ ඉදින් ඔය වනගත වේලා ඉඳගෙන මේ මහා රූක්ෂ මූලික ඒ රූක්ෂ ප්‍රතිපදාවන් කරගෙන ඉන්න උත්තමේ. ගොඩාක් බණ කියන උත්තමයන් වෙලා තියෙන පිටුතුනි ලෝකයේ සනසනවා ඉන්නේ. ඒක නිසා උන්වහන්සේට සිද්ධ වෙනවා මේ වෑන් ඈත් වෙලා ඉර වෙනා ලෝක සත්‍යයකදී අනුකම්පාවෙන් ඒවට අනුව කටයුතු කරනවා. මේකයි මම කියන්නේ ඒවත් එක්ක හැපෙන්න යන්න එපා. උන්වහන්සේලා නොහිටින්න බුද්ධ ශාසනයකුත් නැහැනේ. හේර විහාර ටිකක් නැහැ. ඔක්කොම නික කඩා විදුල දානවනේ කිරිස. එන උන්වහන්සේලාගේ ලෝකෙට ලොකු සේවයක් වෙනවා. අනිත් උත්තරගෙන ලෝකෙට ලොකු සේවයක් වෙනවා. ඊළඟ මේ සීල දෙනාම එකතු කරලි වෙලා සාරිපුත්‍රයන් වහන්සේගෙන් ප්‍රවටෙන්නේ ආස්තාරිපුත් කියන මහා සංඝරත්නය කියලා දම් පිළිගන්නවා. ඒකයි තියෙන්නේ. හැමදෙස්සෙම පින්වතුනි සාරිපුත්‍රයන් වහන්සේගේ පිළිමේ අසුචියෙන් හැදුවත් හඳුන්දරයෙන් හැදුවත් ඔබ වඳිනවද නැද්ද? අන්න ඒකයි දී කරද්දී. එන මොනගම වේදී වුණත් ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි කියනවා අහවල් පන්සලේ ඉන්න භික්ෂුන් වහන්සේ හරීම දුස්සීලයි කියලා. කනකට ගන්න යන්න එපා. ඇයි ඒ සාරිපුත්‍රයන් වහන්සේගේ පිළිමේ අසුචියෙන් හැදුණා? සාරිපුත්‍රයන් වහන්සේගේ පිළිමේ හඳුන්දරයෙන් හැදුණා පින්වතුනි සාරිපුත්‍රයන් වහන්සේගේ පිළිමේ නිසා පෙරලි පෙරලි වැන්දක් කමන්නේ. ඒකයි දකින්න තියෙන්නේ. දේකම් මේ දෙන අනුගතේ. එහෙනම් මේක දැන් ඔබට තේින් මේනවා. එහෙනම් මේ කියන ආකාරයෙන් මේ දූතාංග රැගෙන. එහෙම නැත්නම් ඔය කියපු පින්නපාතික ප්‍රමේදය කියලා කියන්නේ තියෙන්නේ දෙන දෙයක්ම ගන්නේ දුන් දෙයින් බලාපොරොත්තු ඇතුව පිරිසිදු ආත්ම පරිහරණය යුක්තව කටයුතු කිරීම. මේ ආත්ම පරිහරණය කරන්නේ බොහෝම පාරිශුද්ධව. දැන් ජීවිත ප්‍රඥාත්ම කියන කේ ගෙනියන්නේ තියෙන්නේ බොහෝම පාරිශුද්ධව. කවුරු හරි දුන්නොත් විතරනේ ගන්න නම් දෙන දෙයින් බලාපොරොත්තුවක් විතරයි තියෙන්නේ. හෙට පින්නපාතේ වඩිනවා. හෙට පින්නපාතේ වඩනකොට කවුරු හරි කෙනෙක් දන් දුන්නොත් එහෙම දන් ගන්න. දන් දුන්නේ නැත්නම් පින්තුනි ආපස්සට හැරිලා එනවා. තථාගතයන් වහන්සේ ප්‍රමේදී ඒක. දවසක් තථාගතයන් වහන්සේ පින්නපාතේ වඩනකොට මාරය ආවේශ වුණා ඒ පුළු ගමට. යර ගියක් පාසා මාරය ආවේශ වුණා. මාරය කියලා කියන්නේ පින්තුනි ප්‍රජාපතිනේ. ප්‍රජාපතිනේ මාරය. ප්‍රජාපති කියලා කියන්නේ කවුද? ප්‍රජාව කියලා කියන්නේ ඔබ. එහෙනම් ඔබගේ අධිපතිය තමයි මාරය. ප්‍රභව ජනිත කර කර ජනිත කර කර ඉන්නවා නම් ඒක නා ප්‍රජා. ඒ කියන්නේ මේ ජීවිතේ ජනිත කර කර ජනිත කර කර ඉන්නවනේ. භවයන් ජනිත කර කර ජනිත කර කර ඉන්නවනම් පිටුතුනේ ඒ කෙනා ප්‍රජා කියන සත්‍යෙට වැටෙනවා. එහෙනම් ප්‍රජාපති කියලා කියන්නේ ඔය ප්‍රජාවගේ අධිපතිය. එහෙනම් ප්‍රජාවගේ අධිපතිය මොකද කරන්නේ? අර ප්‍රජාවට වැහෙනවා කියන. ප්‍රජාවට වැහිලි වෙලා තථාගතයන් වහන්සේට එක ධම් මාත්‍රයක් දුන්නේ නැහැ කවුරු. උන්වහන්සේ හොඳාකාරව දන්නවා මේ පිරිස නෙමෙයි මේක වැඩේ කරන්නේ මේ මාර්යය. මොකද උනේ පිටුතුනේ උන්වහන්සේ ගියා මේ උන්වහන්සේ වඩිනවා ගියක් පාසා එක ගෙදර කිකමත් දන් ලැබෙන්නේ නැහැ. දෙන දෙයක් බලාපොරොත්තුෙන් ඉන්නේ නැත්තම් උන්වහන්සේ දෙවිත මහා ශක්තියට කියන්න තිබුණානේ මාරේ ඔතනින් අයින් ගියා මට දන් ගන්නවද මට බඩගිනි කිය. එහෙම කරන්නේ නැහැ බලෙන් දන් ගන්න ක්‍රමවේදයක් නැහැ. මට අහවල් එක දීයන් මට අහවල් එක දීයන් කියලා ඉල්ලලා ගන්න ක්‍රමවේදයක් මේ සාසනයේ නැහැ. අහවල් එක කරන්න කියලා ඉල්ලලා ගන්න ක්‍රමවේදයක් නැහැ. උන්වහන්සේ වඩිනකොට තිංගුදෙන කවුරුත් දන් දුන්නේ නැහැ. ඒත් උන්වහන්සේ දන් දෙන්න තෝ එහෙම වඩිනවා එක ගෙදරකින්වත් දන් හම්බුන්නේ නැහැ. ආපහු වැරෙනවා. ආපහු වැරෙලා විහාරයට වඩන වෙලාවේ මාරයා මතු වෙලා කියනවා ඇයි මොකද දන් හම්බුන්නේ නැද්ද? සමච්චලේ තථාගතයන් වහන්සේගෙන් අහනවා. ඒ වෙලාවේ උන්වහන්සේ දේශනා කරනවා මාර්ගයේ උඹ වැහිලා හිටියන්නේ මං දන්නේ උඹ වැහිලා හිටියයි කියලා. උඹ වැහිලා හිටියන්නේ ඉතින් උඹගේ මිනිස්සුනේ ඉතින් මට දන් හම්බුන්නේ නැහැ තමයි මං ආපහු වඩිනවා. ඉතින් මාර්ගයට හරිම ලැජ්ජ හිතුණු තථාගතයන් වහන්සේ තමන් වඳුනගත්තා කියලා. ඒ වෙලාවේ මාර්ගය කියනවා ස්වාමීනි නම් සමා වෙලා වඩින්න ආපහු මං වහින්න නැතුව ඉන්නම් ගිහිනා. නෑ නෑ මට අයි ඕනේ නෑ. ආවස්තර බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්ම පිරිස ප්‍රීතිය වර්ධන ජීවත් වෙනවා වගේ මම අද මදි ඉඳලා හිට වෙනකම් මම ප්‍රීතිය වර්ධන ජීවත් වෙනවා. එහෙනම් පිංගුදින සතාගතයන් වහන්සේ පිරිසිදු ආත්ම පරිහරණය නිමෙන කටයුතු කරනදී දුන් දෙයක්ම ගන්නේ දුන් දෙයම බලාපොරොත්තු ඇතුව නිමෙන ජීවත් වෙනවා කියලා. බලෙන් ගිහලා උයවිල කාලා තියෙනවා. එහෙම නැතුනා කියලා කෙලීම දුවගෙන ගියාද රජගෙදරට මට කෑම හම්බුනේ මට කැමති අටක් ගහන්න දෙන්න කිව්වා. ඒ මොකුත් නැහැ. මේක වීරිය තියෙනවනේ මේ වීරියවන්තයෙකුට විතරයි මේක කරන්න පුළුවන්. ඒකයි මම කියන්නේ දෙවෙනි ශික්ෂාපදේ රකින්න පුළුවන් වීරිය ඉන්ද්‍රිය දියුණුවයි. මම කියන එකක් නෙමෙයි තථාගතයන් වහන්සේගේ දේශනාව. වීරිය ඉන්ද්‍රිය දියුණුවයි තමයි තියෙන්නේ ශික්ෂාපදේ රකින්න. එහෙනම් බලන්න මේ පිරිසිදු ආත්ම පරිහරණය කියන්නේ මොකක්ද කියලා. ආහාරය විතරක් නෙමෙයි තියෙන්නේ චීවරයටත් එහෙමයි පින්න මේ වේරාගණයටත් එහෙමයි. ගිලාල ප්‍රත්‍යයටත් එහෙමයි. දෙන දෙයක්ම ගන්නේ දුන් දෙයෙන් බලාපොරොත්තු පිරිසිදු ආත්ම පරිහරණයෙන් ඉන්නේ. ආත්ම පරිහරණය කවදාකවත් මොට කරගන්නේ නැහැ අපිරිසිදු කරගන්නේ නැහැ ඒ උත්තර. දෙන්නේ මොනවද ඊදී ගන්නව කවදාකවත් ඉල්ලන්නේ නැහැ. ඉල්ලන ක්‍රමවේදයක් මේ සාසනේ නැහැ. දවසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් පිංගුදෙනි විවිධාකාරයෙන් මේ ගමේ ඉන්න පිරිසකින් ඉල්ලනවා. අන්තිමට මොකද කළේ? භික්ෂුන් වහන්සේලා පාරේ වඩනකොට දොරවල් වහ ගන්නවා මිනිස්සු. සාරිපුත්‍රයන් වහන්සේ ගමට වඩනකොට පිංගුදෙනි සාරිපුත්‍රයන් වහන්සේව දැකලා මිනිස්සු දොරවල් වහ ගන්නවා. විස්තර වෙලා වැලින් නම් පිංගුදෙනි මේ මොකද මේ භික්ෂුන් වහන්සේලා හැම දෙයක්ම ඉල්ලනවා. මේ මිනිස්සු ආස කරන දේවල් මොනවාද? ඒ ඔක්කොම ඉල්ලනවා කියන්නේ. ඔය ගැන තථාගතයන් වහන්සේ සරකලාට පස්සේ තථාගතයන් වහන්සේ අතීතයේ සිද්ධියක් පවා කියලා ඒ භික්ෂුන් වහන්සේට මෝග පුරුෂ යන නාමයෙන් ආමන්ත්‍රණය කරලා අපහත කරලා තිබුණා. ඔය වැඩේ කරන්න එපා කියලා. අද කාලේදී ඔවගේ දේවල් හිත නොවෙනවා නෙමෙයි පිටු. මාත්‍රික කතා කරලා කියනවා. අනේ අපි හාමුදුරනේ අපි ඔබ වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා දැන් අවුරුදු ගානක ඉඳලා ඔබ වහන්සේ ගිහි කාලේ ඉඳලා සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඔබ වහන්සේ කවර කවදාක කිසි දෙයක් අපෙන් ඉල්ලලා නැහැ නේ. අපෙන් ඉල්ලන්නේ බාප ඔබ වහන්සේට අවශ්‍ය මොනවද තියෙනවද ආරාම විහාර කටයුතු කරන්න මොනවද දෙයක් තියෙනවද කියන්නකෝ අපි. අපි මේ සද්ධර්මයේ ඉගෙන ගත්තේ මෙතනින් අපි මේ සද්ධර්මයේ මේ රාග ද්වේෂ මොහ නසා ගන්න වැඩ පිළිවෙලකදී අපි ඉන්නේ. අපි අපිට කියන්නේ අනේ හැම කෙනෙක්ම අපෙන් ඉල්ලනවා. ඒකilla බොහොම මේ දුක හිතෙන කතාවකුත් කිව්වා අපි මේ තමයි අනේ අපි හාඳුනේ අපිට hina වෙන්න බෑ hina වුණොත් ඩට්ටි කිල්ලනවා කියන. තථාගතයන් වහන්සේ ක්‍රම වේදේ නම් නෙමෙයි. ඉතින් කවුරු හරි කෙනෙක් ඉතින් එහෙම කරන්නේ නැති හැමෝම එහෙම නැහැ. කවුරු හරි කෙනෙක් එහෙම කරන්නේ නැති. ඒක නිසා කලකිරීමෙන් ඉන්නේ. මම කිව්වා අනේ මහත්තයෝ ඉතින් මේ මට උනේ වහම් වෙලානේ දැන් තියෙන්නේ. අපිට මොනවද තව හම් වෙලා තියෙන්නේ සාසනයට කළ යුතු යමක් තියෙනවනම් ඒක බල්ලේ වෙලා කරන්න. ආරාම විහාර ඉදි කරන ඒවා දිහා බල් මොනවාරි දෙයක් කෙරෙන්න තියෙනවා නම් ඒව කරන මහත්තුන්ට එක කතා කරලා ඉවර වෙනවා. ඒව බල්ලි වෙලා අවශ්‍ය දෙයක් තියෙනවා නම් කරන්න. මට ඔබගෙන් ඉල්ලන්න දෙයක් නැහැ. ඔබ තථාගතයන් වහන්සේගේ දේශනාවේ සිංහලෙන් ඉල්ලන ක්‍රම වේදයක් නැහැ. ඔබට මතකද නේද අර ගොවියාට බණ කියන්නේ යද්දි අහලා තියෙනවා නේද කති භාරද්වාජ සූත්‍රයේ තිරුවානා පොත් වහන්සේක තියෙන. කති භාරද්වාජ මේ බ්‍රාහ්මණය සීසාමින් ඉන්නකොට තථාගතයන් වහන්සේ එතනට වඩින්දි මේ බොහොම තරුණයෙක් කැවිදලා මේ නියරේ ඉන්නවනේ ඉඟා කනවනේ මේ මොන වැඩක්ද කියලා. උන්වහන්සේලා අපහත කරන්න ගත්ත මොහොත මේ කන්න බොන්න නැතුවද ඉන්නේ. මේ වගේ මං වගේ මේ නඟුලක් දාලා මේ කරලා මේ සීසාල ගුමුරක් හදාගෙන ඉන්නෙලා ඒකින් ලැබෙන බත බුලුත කෑව නම් ඉවරයි. මොකටද මේ ඉඟා කන්නේ තරුණ වයසේ. ඒ වෙලාව තථාගතයන් වහන්සේ කියනවා මමත් වබනවා මමත් හොඳ ගොවියෙක් තමයි කියලා. හැබැයි මුලින් දන් දුන්නේ නැහැ. මුලින් දාන දෙන එක ප්‍රතික්ෂේප කළා මොකද හිතාගත්ත නන්දන් දන් දෙන්නේ නැහැ රපි අර తీරණය කරන්නේ හි ගන්නන්ට දෙන්නේ නැහැ කියේ මුන්ට නම් දෙන්නේ නැහැ අතපය අතන උතර දිනවා අගේට කියන වැඩ කරන්න පුළුවන් මුන්ට කියන අපි හිතාගෙන ඒ හිතාගෙන අපි දන්නෝ දීලා සමාන වෙනවා අන්න මේ වගේ ඉතින් හිතාගත්ත බුදුහාඳුරු ගැන මේ හොඳ අතපය ටික තියෙනවා මේ බොහෝ මේ සමිසප්පන් පුරුෂෙක් නෙමෙයි මම මේ මෙච්චර මහන්සියලා හම්බ කරන දේ මොකද මම මෙයාට දෙන්නේ කියලා එහෙම දෘෂ්ටියක් පහළ වුණා නමුත් මේ වෙලාවේ තථාගතයන් වහන්සේ පිඟුතුනේ දෘෂ්ටිය අයින් කළා හිතෙන් දේශනා කළේලා මමත් හොඳ ගොවියෙක් මම මෙහෙමයි මෙහෙමයි කටයුතු කරන්න කියලා සද්ධා බීජන් තපෝ වුට්ටි පඤ්ඤාමේ යුගනංගලං ආදි වශයෙන් ඒ ගාථා පාඩියෙන් දේශනා කළා අන්තිමට සිඟුතුනි මේ ගොවිය පැහැදුනා පැහැදිලා ඉවර වෙලා මේ ගොවිය කිව්වා අනේ ස්වාමීනි මම පැහැදුනා යටිකුරු කරපු දේ ගොඩුකුරු කළා වගේ අන්ධකාරයට පෙරෙන්න පහන් ආලෝකයක් දැල්වලා ඇසැත්තෝ දහිත්වා කියලා පෙන්නුවා වගේ මට මේ සියල්ල වැටහිලා ගියා අද වට මම තිසරණ සද්දගේ උපාසකෙක් ලෙස දකින්න සේක්වා මම මේ දෙන දානීය පිළිගන්නා සේක්වා කියලා අන්න ඒලා සතගතයන් වහන්සේ කියනවා දේශනා කරනවා පිඟුදෙනි බුදුවරු ගාථා පාඨයන් කියලා හිත පහදවාගෙන යම් කිසි දෙයක් ගන්නවා නම් ඒක බුදුවරුන් ඉතින් කෙරෙන්නේ නැහැ කවදාකවත් කියලා බුදුවරු එහෙම ගන්නේ නැහැ කවදාකවත් අනේ ස්වාමීනි මං හිතින් මේක ඔබ වහන්සේට කැප කළා මං වෙනුවෙන් කැප කළා නම් තථාගතයන් වහන්සේ නමක් වෙනුවෙන් කැප කරපු දෙයක් තියෙනවා නම් උන්වහන්සේට හෝ උන්වහන්සේගේ ශ්‍රාවක පරිණාමයකට හැරෙන්න දෙවියන් බමුණු මරුන් සමන බ්‍රාහ්මණින් සහිත ලෝකයේ ඒක කාලය ඉවරලා දිරවන්න පුළුවන් සම්පතෙන් නැහැ ඒක නිසා ඔහු ගිහිල්ලා මසුන් නැති ජලයට දමන්න කියලා යන තථාගතයන් වහන්සේගේ පිළිගැනීම ඔන්න ඔය ක්‍රම වේදෙත් තියෙනවා. එහෙනම් ඔබට මුලින් දෙන්න අකමැති විදිහ දෙයක් පස්සේ දහම් කරුණු කියලා ඉවර වෙලා ඔබේ ලෝභකම ඇරලා ඉවරලා ගන්න අයිතියක්වත් නැහැ. එහෙමයි මේ තථාගත සාසනයේ තියෙන නම් දෙන දෙයක්ම ගන්නේ දුන්නේම බලාපොරොත්තු ඇතුව කියන කාරණාව මේ සාසනය හැරෙන්න වෙන කොහෙත් තියෙනවා. තථාගතයන් වහන්සේ ඔය ශික්ෂාපදයෙන් මනා කොට ආරක්ෂා කර බුද්ධ මේ ආරක්ෂා කළා නිවේදිතින් උන්වහන්සේගේ නිසදින් මේක තියෙන ආරක්ෂා වෙනවා ඒක උන්වහන්සේගේ ස්වභාවය. ඔක ආරක්ෂා කරන්න ඕනේ රහතන් වහන්සේලා නෙමෙයි ඔක ආරක්ෂා කරන්න ඕනේ කවුද? ඔක ආරක්ෂා කරන්න ඕනේ අපි. රහතන් වහන්සේලාට ඔක ආරක්ෂා කරන්න දෙයක් නෑ. ඔක රහතන් වහන්සේලාගේ ස්වභාවය. අරහත් ඵලය සාක්ෂාත් කරගන්න කටයුතු ඔක ආරක්ෂා කරන් ඉන්න ඕනේ අපි. අරහත් ඵලය සාක්ෂාත් කරගත්තට පස්සේ ආරක්ෂා කරන්න දෙයක් නෑ. ඒක තමයි උන්වහන්සේලාගේ ස්වභාවය. ඒකයි කියන්නේ ජීවිතාන්තයේත් රහතන් වහන්සේ මේ අන්ධතු දේ ගැනීමෙන් බෙන්වන්තතු දේ ගැනීම අතහැර කියලා. ඒ උන්වහන්සේගේ ස්වභාවය ඒක. එහෙනම් දැන් බලන්න පිඟුදෙනි පිරිසුදු ආත්ම පරිහරණය කියන්නේ මොකද්ද කියලා. එහෙනම් දුන් දෙයිම බලාපොරොත්තු ඇතුවේ ඉන්න. මොන හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් තථාගතයන් වහන්සේ දේශනාවේ තමන්ට කුළුපගම දායක නිවසේ බොහෝම ළඟින්ම ඉන්න දායකෙක් ඉන්නවා නම් තමන්ට ඔළුව ගැක්කුමක් හරි ඇතුළ නම් ඒකට මෙහෙතක් නැත්තම් පන්සලේ. තමන්ට ළඟින්ම ඉන්නවා නම් දායකෙක් කවුරු හරි අන්නේ කෙනාට කියන ක්‍රමවේදයක් ගැන. අනිත් එක පිඟුදෙනි මේ ඔබ අපේ මේ පාරම්පරිකව පැවතගෙන ඉන්න මේ මහා උත්තමයන් වහන්සේලා කරගෙන ආපු ක්‍රමවේදයක් තිබුණා. දැන් නම් ඒව තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඉස්සර ඔය අපේ මිනිස්සු මේ සමච්චලයට වගේ කියන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි හාමුදුරු කෙනෙකුට මොන හරි ඕනේ වුණාට පස්සේ මේ නමට බෙදන්න කියලා කියනවා කියන එක. මේකට ඔය ක්‍රමවේද ඒවා හැදිලා ඇවිල්ලා තියෙන්නේ අර දෙන දෙයක්ම ගන්නේ දුන් දෙහිම බලාපොරොත්තු ඉන්නවා කියන ඒ ක්‍රමවේදය නිසා. ඉල්ලලා ගන්න ක්‍රමවේදයක් නැහැ උන්වහන්සේලා. උන්වහන්සේලා කවදාකවත් ඉල්ලලා ගන්නේ නැහැ දෙයක්. නමුත් දැඩි ලෙස අවශ්‍යතාවයක් ආවන අපි හිතමුකෝ වීර්ය මදකමක් තියෙනවා. මේ දේ අවශ්‍යතාවයකුත් තියෙනවා. අපි එහෙම හිතමුකෝ. මේ දේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක නිසා දැන් මේ දේ ගන්න ඕනේ. හැබැයි අර ශික්ෂාපදේ බඳින්න කැමති නෑ. බලන්න මහා උත්තමයෝ ඉතින්. ඒ ශික්ෂාපදේ දිවිහිමියෙන් බැහැ ගන්නවා. ඒක නිසා මොකද කරන්නේ? ඒ උත්තමයා කියනවා අනිත් උත්තමයාට මේ මේ අපේ මහත්තයෝ මේ මේ හාමුදුරන්ට පොඩ්ඩක් මේක පොඩ්ඩක් බෙදුවන ඒ ක්‍රමවේදය දැන් ඒක ක්‍රියාත්මක වෙනවද කියලා දන්නේ නැහැ පිටුදුනේ. ඒක සමච්චලයට ලක් කළ යුතු දෙයක් නෙමෙයි. පිරිස් එහෙම කිව්වට ආවල් හාමුදුරන්ට බෙදන්න කියලා කියනවා කියලා ඔය විහිළුවට කියන්නේ අපේ මිනිස්සු. මම අහලා තියෙන මේක. නමුත් පිටුදුනේ ඒක සමච්චලයට කියන්න ඕන එකක් නෙමෙයි පිටුදුනේ. මේ ශික්ෂා පදයන්ට තියෙන ගරුත්වය නිසා තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන අප්‍රමාණ ගරුත්වය, ශික්ෂාවන්ට තියෙන අප්‍රමාණ ගරුත්වය නිසා ඒක බිඳු මාත්‍රයක්වත් ඒ ශික්ෂාවන් කැඩෙන්න කටයුතු කරන්නේ නැහැ ඒ උත්තරේ. ඒක නිසා තමයි පිටුදුනේ කෙලින්ම මට හොඳ ටික මට දාහන් ළමයෝ කියලා කියන්නේ නැතුව හොඳ ඉල්ලල ගන්න අයිතියක් නැති නිසා වෙන දෙයක්ම ගන්නේ දුන් දෙහෙම බලාපොරොත්තු ඇතුව ඉන්න නිසා කොහොමද කරන්නේ? අරහාඳුරන්න පොඩ්ඩක් බෙදුවනම් මහත්යෝ කියලා කියනවා. මහා ශ්‍රේෂ්ඨ වැඩක්. ඔය සමච්චලෙන් ලක් කළ යුතු දෙයක් නෙමෙයි. මහා ශ්‍රේෂ්ඨ වැඩක්. එතකොට මේ මහත් ඇවිල්ලා අරහාඳුරන්න බෙදද්දි ඒ මහත්යට හිතුණා මේ හාඳුරන්ටත් මොන හරි ඕනේ දන්නේ නැහැ කියලා කියලා උන්වහන්සේ ගාවට එනකොට උන්වහන්සේ අත ඉවර කරනවා පාත්‍රයට ඒක දාන්න. ඉන්නේම ක්‍රමවේදයක්. එහෙනම් ඔබට තේරෙන්නේ නැද්ද පින්වතුනි මේ මේ භික්ෂු සංඝයා තරම් මේ දෙවිලි ශික්ෂාපදේ රහින්න ජගතෙක් මේ ලෝකේ නැහැ කියලා. එහෙනම් මේ මහා උත්තමයේ මේ ශික්ෂාපදේ මනාකොට ආරක්ෂා කරගෙන යන ක්‍රමවේදයක් ඉන්නේ. බලන්න අර පිරිසිදු ආත්ම පරිහරණය. එහෙනම් ඔය ශික්ෂාපදේ මනාකොට ආරක්ෂා කරද්දී පින්වතුනි ඔබට හිතෙනවද එකම එක ශික්ෂාපදයක්වත් කැඩී කියලා? පිරිසිදු ආත්ම පරිහරණය යුක්තව කටයුතු කරලා දුන් දෙහිම බලාපොරොත්තු ඇතුව කටයුතු කරලා ආත්ම පරිහරණය බොහෝම සුද්ධ ලෙස කටයුතු කරන. එහෙනම් තෙන්නේ තුන්වෙනි ශික්ෂාපදයේ කැඩෙන්නේ නැහැ මේ උත්තරේදී. අබ්‍රහ්මචර්යා පටිවිරතෝ හෝති කියන අබ්‍රහ්මචර්යාවෙන් වෙන් වෙලා ඉඳ කටයුතු කරගෙන යනවා මේ උත්තරේ. බ්‍රහ්මචාරීව කටයුතු කරන්න පටන් ගන්න. මොකද පිරිසිදු ආත්ම පරිහරණය යුක්තව කටයුතු කරන්නේ. ඒකයි කිව්වේ දෙවෙනි ශික්ෂාපදයේ රකින්දි ඔක්කොම ශික්ෂාපද රැකිනවා. තුන්වෙනි එක රකින්දි ඔක්කොම ශික්ෂාපද රැකිනවා. හතරවෙනි රකින්දි ඔක්කොම ශික්ෂාපද රැකිනවා. පස්වෙනි රකින්දි ඔක්කොම ශික්ෂාපද රැකිනවා. ඒ ක්‍රමවේදය හරියට අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගත්තේ නැත්නම් තේරෙන්නේ නැහැ මේ නිකන් හොරකම් කරන්නේ නැහැ කියලා විතරක් හිතලා කියන්නේ නැහැ. ඒ දෙවෙනි ශික්ෂාපදේ දැඩි ලෙස ආරක්ෂා කරගන්න පුළුවන් නම් යම්කිසි කෙනෙකුට ওই ටික රැගෙන හැටි තමයි මේ දෙන්නන්නේ. එහෙනම් තුන්වෙනි ශික්ෂාපදේ රැකිනවා පිංගුතුනි බ්‍රහ්මචාරීව වාසය කරන මොකද පිරිසිදු ආත්ම පරිහරණය කිත්තු කටයුතු කරන්නේ. පිරිසිදු ආත්ම පරිහරණයෙන් වැඩගත්ම දේ තමයි පිංගුතුනි බ්‍රහ්මචාරියාව පූර්ණී කරගන්න. එහෙනම් සාසන බ්‍රහ්මචාරියාව මොකද්ද කියන අඳුරගෙන ඉන්නයි බ්‍රහ්මචාරියාව පූර්ණී කරනවා නීචව ග්‍රාම්‍යව කාම ධර්මයන්ගෙන් වෙන් වෙනවා. මොද නීචව ග්‍රාම්‍යව කාම ධර්මයන් පිටුදුනි කවදාකවත් කවුරුත් ඇවිල්ලා දෙන්නේ නැහැ. එනේ ඒව ගැන බලාපොරොත්තුවක් නැහැ. දුන් දෙයින් බලාපොරොත්තුත්ව කටයුතු කරන්නේ. ඒක නිසා ඒව දුන්නත් පිරිසිදු ආත්ම පරිහරණය ඉන්න නිසා ඒව පිළිගන්න ඇති ක්‍රමවේදයක් තියෙනවා. තථාගතයන් වහන්සේ කාලේ තිබුණා පිටුදුනි. සමහර පිරිස හිටියා. ඒ බ්‍රාහ්මණයෝ ඇති කරපු දෙයක් නිසා බමුණන්ට ඔය ලාභ කීර්ති ප්‍රශංසා ගන්න බමුණන්ට සැප උදව ගන්න ඕන නිසා බමුණු දී මතයක් තිබුණා. ඒක උත්තම පූජාව ආදී වශයෙන් මංගිදාකාර නම් වලින් හඳුන්වලා දීපු දෙයක්. ඒ තමයි භික්ෂුන් වහන්සේලා ওই ගණිකාව රේ මේ හිටියා. ඒ යටත් පිනක් කරගන්න ඕන නිසා මොකද කරන්නේ? ඒ අය බමුණන්ට පූජා පවත්වන. ඒ බමුණු විසින් හදපු පූජා ක්‍රමයක් ඒක. ඒ බමුණන්ට ඒ අවශ්‍ය සැපේ ලබා ගන්න ඕන නිසා බමුණ මොකද කරේ? එහෙම මෙහෙම පූජා ක්‍රමයක් තියෙනවා. මේක තමයි පූජා අතර අග්‍රම පූජාව කියලා. ඒ අග්‍ර පූජාවක් වශයෙන් හඳුන්වලා දීලා එතකොට ඒ ගණිකාව මොකද කරන්නේ? මේ පූජාවන් තවන්ගේ ඇඟ දෙනවා. යම් මොහොතකට මේ විරසට එහෙම ක්‍රමවේද තිබුණා. එහෙම ක්‍රමවේද තිබුණා පිටුදුනේ ඒ සමාජයේ ක්‍රමවේද තිබිච්ච නිසා භික්ෂුන් වහන්සේලාට පුදුමාකාර කරදර තිබුණා. ඇවිදින්න කියනවා අනේ ස්වාමීනි මට මේ පූජාව කරගන්න ඉඩ දෙන්න කියලා. භික්ෂුන් වහන්සේලා දුවනවා. පස්සෙන් එළවගෙන යනවා. අනේ ස්වාමීනි මට මේ පූජාව කරන් දෙන්න කියලා. විනය පිටකේ මේ වගේ දේවල් සඳහන් වෙනවා. කියන්න බැරි තරම් දේවල්. පණකටවත් කියන්න බෑ මේ වගේ දේවල්. එහෙම සඳහන් වෙලා භික්ෂුන් වහන්සේලා පුදුමාකාර විදිහට අමාරු විදාවක පෙරි සිටියා. එහෙනම් මේ පූජාවට ආව කියලා පිංගුතුනේ කිසිද එනේ හැම එකම පූජාවට ගන්න ක්‍රමවේදයක් නැහැ. එහෙනම් පිරිසිදු ආත්ම පරිහරණයෙන් ඉන්න අය නීචව කාමියු ග්‍රාම්‍යු කාම ධර්මයන් එනවනම් ඒ කාම ධර්මයන්ගේ සියල්ල වෙන් වෙලා බ්‍රහ්මචාරීව කටයුතු කරන ස්වභාවයෙන් යුක්තයි. එනම් කෙනෙක් ඇවිල්ලා පන්සල ටීවී එකක් පූජක ඉතින් ඒක අවශ්‍ය නැත්තම් මොකද කරන්නේ? නිවන් දකින්න ඉන්න කෙනෙකුට ඒක අවශ්‍ය නැත්තම් මොකද කරන්නේ? පිටවද මේවා ඉතින් කියන්න බයයි. ඉතින් මේවා ඇහුවට පස්සේ ඊට පස්සේ ඉතින් අපිට දමාගෙන ගහයි. ඒකයි ඉතින් කියන්නත් බයයි. මොනව කරන්නේ ඉතින්? නොකියත් බෑ, කියලත් බෑ. මේ දැන් පූජා කරන ඔක්කොම ගන්න ක්‍රමවේදයක් නැහැ මේ සාසනේ. සාසනේ ක්‍රමවේදයේ තියෙන තියෙන යම් දෙයක් මේ තමයි නවන්නේ. මේ අර නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයක් නම් මේ පූජා කරන්න තියෙන තියෙන ඒක පිරිසුදු ආත්ම පරිහරණයෙන් ලොකු බාධාවක්. ඒක නිසා කවදාකවත් ඒක පිළිගන්නේ නැහැ. දුන්නේ බලාපොරොත්තු ඇති යුතිය කියලා දිනදී ඔක්කොම ගන්න බලාපොරොත්තුකුත් නැහැ උන්වහන්සේ. ඒකයි එතන දාලා තියෙන පිරිසුදු ආත්ම පරිහරණයෙන් යුක්තව කටයුතු කරනවා කියන්නේ. එහෙනම් දැන් ටීවී එකක් එහෙම පූජා කරන්න ආව නම් කැසට් එකක් එහෙම පූජා කරන්න ආව නම් හැබැයි ධර්මයේ අහන්න පුළුවන් කැසට් එකක් නෙමෙයි. එහෙමත් කැසට් තියෙනවා මේ පොඩි පොඩි පෙන් රේඩියෝ පූජා කරන ක්‍රමවේදයක් අපිත් බොහෝ කාලෙක ඉඳලා කරගෙන එනවා. ඒකට USB පෙන් එකකට ඔය පෙන් ඩ්‍රයිව් කියලා කියන්නේ ඒකට බණ දාලා ඉවර වෙලා බණ පැය 200ක විතර බණ දාලා ඉවර වෙලා ඒක වික්ෂුන් වහන්සේලාට පූජා කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒකෙන් පුළුවන් බණ අහන්න විතර. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඒ හැරෙන්න පිටින් ඔය TV එකක් හරියට මේ පූජා කරනවා කියලා කිව්වට පස්සේ ඒක බාර ගන්නවද නැද්ද කියන කෙනෙකුට කියන්න පුළුවන්. අපි බණ අහන්න තමයි TV එක පාවිච්චි කරන්නේ. එහෙමනම් බොහොම හොඳයි. ආත්ම පරිහරණය පිළිසුදු වෙනවා නම් බොහොම හොඳයි. මොන දේ බාර ගත්තත් කමන්නේ. එහෙමනම් ඒකට අදාළ නැති දේවල් මේ බ්‍රහ්මචර්යාව පූර්ණ කිරීමට අදාළ නැති උපනිශ්‍රේ වෙන්නේ නැති දේවල් පූජා කරද්දී ඒවෙන් පරිස්සම් වෙන්න. නැත්තම් වෙන්නේ මොකද්ද? ආත්ම පරිහරණය අපිරිසුදු වෙන්නේ. එහෙනම් ඔය කවි දෙන්න තිංගුතුනි අර නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් වෙන්න පිරිසිදු ආත්ම පරිහරණය යුතුව කටයුතු කරන්නේ කියන තැනටත් ඕක හැදිලා ඉන්න තියෙනවා. ඊළඟට ඔය ආත්ම පරිහරණය පිරිසිදු කර ගැනීම වැඩි පිළිවෙලින් තිංගුතුනි සත්‍යවාදීව කටයුතු කරන ක්‍රමවේදයක් තියෙනවා. කවදාකවත් බොරු කියලා දේවල් ලබා ගන්න උත්සාහ කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ විනය නීති වලට එක බිඳු මාත්‍රයක්වත් පටහැනිව කටයුතු කරන්නේ නැහැ. මේ උත්තර මහා වීරවන්තයෝ මේ දෙවෙනි ශික්ෂාපදේ රකින්න. තමන්ට මොකක් හරි දෙන්න යනකොට උපාධිකාවක් දෙන්න යනකොට කියනවා මේ උපාධිකම් සමහර අය එහෙම ඉන්නවලු. මම අහලා තියෙනවා. උපාසකම්මේ දැන් ඉතින් ඔබ උපාසකම්ම දැන් ඔය දැන් කාලය තියෙන දැන් භාවනා කරන්නේ දැන් ඉස්සර මම මතකයි අවුරුදු 5කට ඉඳලා කලින් සෝතාපන්න වෙලානේ හිටියේ. දැන් නම් මට පේන්නේ උපාසකම්ම ඔය ඔක්කොම කරගෙන ඉවරයි. දැන් ඉතින් ඔය දේපල වලින් ඇති වැඩක් නැහැ නේ. දැන් ඔක්කොම කරගෙන ඉවරයි. අරිහත්ය සාක්ෂාත් කරගෙන ඉවරයි. දැන් ඉතින් ඔය දේවල් වල පන්සල් ලියන දැම්ම නම් හොඳයි. ආදිවාසීන් කියන ගමේ තියෙනවා කියලා අපිට ආරංචියක් තියෙනවා. එහෙනම් ඔහොම කියලා ගත්තා නම් පිටු මොකද වෙන්නේ? සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරන කෙනෙක් නෙමෙයි. එහෙනම් පිරිසුදු ආත්ම පරිහරණය නෙමෙයි. පිරිසුදු මහා අපිරිසුදු ආත්ම පරිහරණයක් තියෙනවා. දෙවෙනි ශික්ෂාපදයේ එතනම බින්දිලයක්. තව සමහර ඉන්නවා විනෝදේ ලාභ කීර්ති ප්‍රසංසා දකා මොකද කරන්නේ? මැරෙන්නේ ඉන්න එකේ කින්නවනම් ඒකට මැරෙන්න පුළුවන් තරම් උදව් කරන. මේ තථාගතයන් වහන්සේ පනෝක මේ විනය නීති කොට මේක තියේ මේවා තියෙන්නේ. දේපොල ගන්න ඕනි වුණාට පස්සේ මොකද කරන්නේ? ඉතින් ගිහිල්ලා කියනවා දැන් ඉතින් ගොඩක් අය දැන් මේමය ඉතින් මේ මේවය තියනවා ක්‍රම වේදයක් ඔය බෙහෙත් අරේ මේ වර්ජනය කළා. මැරෙන ක්‍රම වේදයක් තියනවා. ඉතින් එහෙම මේ මැරිලා මේ ටික පන්සල දීලා දුන්නාම මේ මේ මේ මේ කරන පුද්ගලයෝ එහෙම ඉන්නවද කියලා මම මේ කියනවා නෙමෙයි. පිටු මේ වැරදියට වටහා ගන්න එපා. ඒ හැම ක්‍රමවේද තියෙන්න පුළුවන්. දේව විනය නීති පොතේ ඒක සඳහන් කරලා තියෙනවා. මේවා තහනම් කළ බුදුහාඳුරු. තහනම් කළ තියෙන කවුරු හරි එක්කෙනෙක් හරි මේ ලෝකෙව කරපු ඉන්නත්. ඒතකොට එන්න මොකද කරන්නේ? එහෙම ගිහිල්ලා ඉවරලා ඉතින් මේ මේ දැන් ඉතින් මේ මැරෙන්න ක්‍රමවේද ඕන තරම් තියෙන්නේ. ඉතින් පුළුවන් මේවා බේත් වර්ජනය කරලා ඉවරලා මැරලා කියනනම් ඉවරයි. ආදිවාසීන් උපදෙස් දෙනවා මොකටද හේතුව? එක්කෝ ඒ පෞල් පෙළවාසීන් දත ගන්න, එහෙම නැත්නම් ඒ දින ඉඳන් කඩන් වලට දත ගහ. ඉතින් එහෙම අවස්ථාවක් උදා වුණා නම් එහෙම දෙකට මේක සම්පූර්ණයෙන්ම මහා අයවතක් විදිහට සරකලා මේ විදිහට ක්‍රම වේදයක් තියෙනවා. ඉතින් එමනම් ඒ ඔය පිරිසිදු ආත්ම පරිහරණයෙන් ඉන්න කෙනෙක් හැමදෙසෙම පිරිසිදු සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරන්නේ කිසිම දෙයක් උදෙසා යම් ප්‍රත්‍ය පහදුකමක් හෝ මොනෝ වෙන දෙයක් ලබා ගැනීම උදෙසා එක බිඳු මාත්‍රයක්වත් මේ බොරුවක් කතා කරන්නේ නැහැ. බොරු කියලා රවට්ටන්නේ නැහැ, කේලම් කියලා විඳවන්නේ නැහැ, පළුස් වචන කියලා හිතලන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ කවදාවත්. ඒකයි දෙවෙනි ශික්ෂාපදේ රකින්න කෙනාගෙන් දස කුසලයේ වැඩෙනවා, දස අකුසලයේම දුරු වෙනවා කියලා කියන්නේ. එහෙනම් ඔය ආකාරයෙන් පිටුදුනේ ඔය තුන්වෙනි ඔය කියන්නේ හතරවෙනි ශික්ෂාපදයට ඔය ආකාරයෙන් රැකෙන. ඊළඟට පිරිසුදු ආත්ම පරිහරණය කටයුතු කරන කෙනා පිටුදුනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මනාකොට අවබෝධ කරගන්න. එහෙනම් ඇහැට රූපේ එනකොට පිටුදුනේ ඇහැට රූපේ එන්නේ කොහොමද? චක්කුංච පජානාති රූපේච පජානාති තංච තදු බයං උප්පජ්ජති සංයෝජනංච පජානාති යතාච උප්පන්න සංයෝජනත පහනං හොද ජන්ත පජානාති යතජ පහිනන සංයෝජන සායිතින් අනුපාදෝත්ත්‍යන්ත පජානාති කියලා ඇහැට රූපයක් එනකොට ඒ ඇහැ කොහොමද එන්නේ කියලා දැනගන්නවා. ඇහැ ඇහැ පිළිබඳ යම් අවිද්‍යාවක් තියෙනවා, ඒ අවිද්‍යාව දුරු කරගන්නවා. ඇහැ ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්නවා. ඊළඟට රූපේ ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්නවා. ඇහැ රූපය එකතු වෙලා හැදෙන සංයෝජනයක් තියෙනවා, ඒ සංයෝජනය ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්නවා කොහොමද මේ සංයෝජනය හැදෙන්නේ කියලා. මේ පිරිසුදු ආත්ම පරිහරණය යුතුව කටයුතු කරන උත්තරමයන්ගේ ස්වභාවය. එන ඔය ආකාරයෙන් කටයුතු කරද්දී පිංගුතුනේ සංයෝජන හටගත්තට පස්සේ ඒ සංයෝජනෙව පහ කරගන්න උත්සාහ කරන පිංගුතුනේ සංයෝජනය පහ වෙච්ච බව ආයතින් අනුපාදවම උත්තර ප්‍රජානාදී කියන්නේ ආපෞසනයක් උපදින්න නැති වෙන මට්ටම තමයි හදා ගන්න ඔය සංයෝජන. එනයි ඒ ආකාරයෙන් ඔය පිළිසිදු ආර්ථ පරිහරණය යුතුව කටයුතු කරනවා. එහෙනම් හාවේ කියන විදිහට පින්වදින පස්තරි ශික්ෂා පදෙත් රැකිනවා. මම ඔබට කිව්වා පස්තරි ශික්ෂා පදෙන් කියවෙන්නේ අරක බොන්න ටිකක් එහෙම ගැන නෙමෙයි. තථාගතයන් වහන්සේ පනෝම විනීනි මේ ශික්ෂා පදේ තියෙන අරක බොන්න තේක නෙමෙයි. සක්විති රජුගේ පනෝප එකක් තියෙනවා නම් අන්න ඒක නම් තියෙනවා අරක බොන්න එපා කියලා. සක්විති රජුගේ පනෝප පහයි තථාගතයන් වහන්සේ පනෝප පහයි කියන්නේ ඒක දෙවිදියයි. සත්තු මරන්න එපා කියලා කිව්වා සක්විති රජු. තථාගතයන් වහන්සේ ඊට වඩා එහාට මහ ගැඹුරට ඒක කිව්වේ. එහෙමයි ඒ ක්‍රම දෙක හැදලා තියෙන්නේ. එහෙනම් පස්වෙනි ශික්ෂා පදේ කියවෙන්නේ සුරා මේරේ මජ්ජපමාද තාන කියලා කියවෙන්නේ පිටුතනි. පංච සුරාවෙන් මත් වෙලා මිහිරියාවට ගිහිල්ලා ඒ මත රැඳිලා ඉන්නේ නැහැ කියන එක තමයි ඒකෙන් කියන්නේ. පටිවිරතෝ හෝති කියන. ඒ වෙන් වෙන් වෙලා ඉන්නවා කියන. පංච සුරාව කියලා කිව්වට පස්සේ පංච සුරාව කියලා කියන්නේ ඇහැට රූප සුරාවක්, කනට ශබ්ද සුරාවක්, නාසයට ගන්ධ සුරාවක්, දිවට රස සුරාවක්, ශරීරයට පහද සුරාවක්. එහෙනම් ඇහැට ඇහි රූපය එකතු කරගෙන මත් වෙලා ඉවරලා ඒ මත පිටලා ඉන්න. රූපයක් දැක්කම ඒ රූපේ දිහා බලබලා ජීවිතේ ගත කරනවා. කාම සංසාර ගියේ දෙනවා ඊට පස්සේ. එහෙනම් සත්‍යයක් ඇහුණත් එහෙම. එහෙනම් ওই විදිහට තිංගුදුනි කාම වස්තු පරිහරණය කර කර ඉන්නකොට ආදිත්‍ය පරියාය සූත්‍රයේ සතාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඇහැට රූපයක් දැකලා ඒ රූප සංකල්පනා මවාගෙන ඉවරලා ඒ රාග සංකල්පනා තුලින් ඒ රාග පරිදේශනයේදීලා කාම පරිදේශනයේදීලා ඉවරලා ඒ කටයුතු කරන වෙලාවේදී මියතුනොත් එහෙම නිරේහෝ තිරිසං යෝනිය පනවනවා කියන. නිරේහෝ තිරිසං යෝනිය කියන ওই දෙකෙන් එකකට ඒකාන්තයෙන් යනවා කියලා. ඊට වඩා හොඳයි කියලා ඇස් දෙකේ රත් වෙච්ච යකඩ දෙකක් අරගෙන ඇස් දෙකේ අතුල්ල ගන්න කියන. නැත්තම් ඊට වඩා මහා දුක් ගිනි දෙන වැඩක් කරෙන්නේ කියලා. ඊගොල්ලෝ හිතලා බලන්න තියෙනවා අපි කවදාකවත් හිතන දෙයක්ද මේ බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා. රූප දකින්න වගේ එක වැරද්දක් විදිහට දැක්කද ඔබ කවදාකවත්? එහෙනම් දිනුතුනි කාම බුදුන් රූපයක් ඇහෙන් බලාගෙන ඉඳලා ඒ රූපේ ඒ ඇහෙන් ඒ රූපේ බලාගෙන කාම සංසර්ගයේ ඉඳනනම් හිතේ කාමයේ අදහසක් මතු කර කර ගන්නවනම් එහෙම. ඒ මොහොතේදී මරුණනම් එහෙම කෙලින් එක්ක තිරසන් යෝනි එක්ක ඉරි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් උන්වහන්සේගේ වචනේ ඔබට විශ්වාස නම් දිනුතුනි එතනින් ඉහට කතා කරන්න දෙයක් නැහැ නේද තා? ඔය හැම තිස්සෙම ජීවත් වෙනවා කියලා කරන්න පිළිදෙන ඔය පහ කර කර ඉන්නගෙන ඒ සෝතාපන්න ඵලයට පත් වුණොත් එම් මහ විනාශයක් වෙන බව අපට තේරෙන්නේ නැද්ද? ඔය පොඩ්ඩක් හිතලා බලන්න මේ තථාගතයන් වහන්සේ නමගේ වචන කියලා කියන්නේ කියලා කෙනින්ම ඉද්ද ගැහුවා වගේ තමයි. ආයි කිව්වොත් කිව්වා තමයි පිළිදෙන මොකද අනුමාන ඥානෙන් කතා කරනවා නෙමෙයි. ප්‍රත්‍යක්ෂ ඥානෙන් කතා කරන්නේ උන්වහන්සේ දැකලමයි කතා කරන්නේ. අපිට නම් කියන්න පුළුවන් ඉතින් හිතවක වෙයි කියලා. උන්වහන්සේ වෙයි කියලා නෙමෙයි උන්වහන්සේ කියන්නේ වෙනවා කියලා. හොඳ උනාදේ දැකලා කතා කරන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න. කනට ශබ්දයක් ඇහිලා ඒ රාගයේ උපදවාගෙන, කාමයේ උපදවාගෙන, කාම සංකල්පනා විදිලා කාම පරිදාහයෙන් ගිහිල්ලා ඉන්න කාම පරිේශණයේ ඉඳින වෙලාවට මැරුණොත් එක්ක තිරසං යෝනි එක්ක නිරේ කියන එකෙන් දෙකෙන් එකකට කැමති වෙන්න වෙනවා කියන. ඉතින් මේනි වැඩද්ද බලන්න මේ කරන්න ඕන. එහෙනම් අර පිරිසුදු ආත්ම පරිහරණය යුක්තව කටයුතු කරන මේ මහා උත්තරමයා පින්දුනි ඔන්න ඔය ආකාරයෙන් හිතට විරලා ඔකෙන් ගැලවෙන ක්‍රමවේදයක් හොයා ගන්නවා ආත්ම පරිහරණය පිරිසුදු කර ගැනීම නිසා. එහෙනම් දැන් හොඳට බලන්න. අදින්නා දානා පටිවිරතෝ හෝති කියලා සතාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන ජීවිතාන්තයේ රහතන් වහන්සේ අන්තර දෙය ගැනීමෙන් වෙන් වන්දස දෙය ගැනීම අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන් දෙහිම බලාපොරොත්තු ඇතුව පිරිසුදු ආත්ම පරිහරණයට කටයුතු කරනවා කියවම ඔය කාරණා ටික සම්පූර්ණ වෙච්ච කෙනා අරියත් වෙන්නේ නැහැ. අරියතුන් වහන්සේ නෙමෙයි දෙන්නේ ඔය කාරණා ටික සම්පූර්ණ වීම සිද්ධ වෙන්නේ. ත්‍රික්ෂාපද පහම මනාකොට රැකිලි වෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේගේ දරු තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් ගිහි පැවිදි ශ්‍රාවකයෝ නම් තිබුණේ මේ ශ්‍රාවකයෝ හැමතිස්සෙම කරන්න ඕනේ මොකක්ද? ඔය ත්‍රික්ෂාපද ගැඹුරෙන් අධ්‍යයනය කරා. ඔය ත්‍රික්ෂාපද ගැඹුරෙන් රකින්න. ගිහිව ඉන්නකොට නම් හරි අමාරුයි ඔය වැඩේ කරන්නේ. ඒකට හේතුව තමයි බට්ටික වල දුන්නාට පස්සේ විද්‍ර සෝවාන් පුරුෂයා හිතාගත්තොත් එහෙනම් බට්ටික දුන්නාම මම දෙන දෙයක්ම ගන්නේ දුන් දෙයෙන් බලාපොරොත්තු වෙත්තු ඉන්නවා කියලා එහෙනම් බඩගින්නේ ඉන්නේ මොකද හේතුව? බාරේ යන්නේ යකෝ මම බත්තම් බල සම්බල ඔක්කොම කරලා මේ දේ දිහා බලන්න මේකවත් කන්නේ නෙමෙයි මූ ඒකත් මම අතට දෙන්න ඕනේ කියලා යුතුනොත් එහේ හැබැයි එහෙම නැතුව කිමුදේ තමන්ගේ ස්වාමි පුරුෂයාට හෝ බාරියාවට ඒ කටයුත්ත කරගන්න උදව් පදව කරන අය යම් කාන්තාවක් වුණා ස්වාමි පුරුෂේ බොහොම ශ්‍රේෂ්ඨයි ඒක යම් ස්වාමි පුරුෂයෙකුට හිතෙනවා මම මේ ශික්ෂාපදේ දිවිහිමින් රකින්නවා කියලා හිතාගෙන කටයුතු කරද්දී බත්ටි ගේන වෙලාවේ ඒ බත්ටි ගිහලා අතට දෙන්න පුළුවන් නම් වතුරේ ගිහලා අතට දෙන්න පුළුවන් නම් මේක ඔයාට කියලා එහෙම නැත්නම් අලු ධර්ම කුස්සියේ ඉඳලා කෑ ගහලා හරි කියනවා මම ඔයාලට බත් එක බෙදුවා මේ තියෙන වාගේ බත් එක කියලා කියන්නේ. එහෙම ක්‍රමවේදයක් ඉස්සර තිබුණා බින්දුන. මේ දැන් මේ නැටි කෑලින සීයහෙලියගේ තියෙන්නේ. නැට්ටවත් නැති තරම්. අර සෝද්ද කක්ක දානකොට වැටිච්ච જાතියක් දැන් ඉන්නේ. නමුත් සීයහෙලිය කියලා කියන්නේ තේමෙන්නේ මහා ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඔබට මතක නැද්ද කියලා පොඩ්ඩක් මතක් කරලා බලන්න ඔබගේ මෙතන ඉන්නවනම් වයසට ගිය කෙනෙක්. ඒ වයසට ගිය කෙනාගේ තාත්තට නිමෙද ගන්න බලන්න මුලින්ම බත් එක බෙදුවේ කියද? එහෙම ක්‍රමවේදයක් අපේ සීයහෙලියගේ තිබුණා. ගෙදර බත් එක ඉඳලා ඉවරුණාට පස්සේ බිගදෙන පළමු කොටස තථාගතයන් වහන්සේ උදෙසා වෙන් කරගනි. ඒ වෙන් කළ බුද්ධ පූජා පවත්වනවා අම්මා. අම්මා කුසීම තමයි ජීවිතේ ගත කළේ. කුසියේ ඉන්න එකයි දරුවෝ බලාගන්න එකයි තමයි අම්මා කළේ. තාත්තා මොකද කරන්නේ? කුඹුරට ගිහිල්ලා කුඹුරු අපුල්ල ගොයක් අපල පාගල ඒ කටයුතු කරලා ඉවරලා ගෙදරට බත සපේනවා. පොලේ ගිහිල්ලා මොන හරි ගෙදරින් අඩු මුගුලම ටික අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක කරනවා තාත්තා. ඉතින් බොහොම නිදහස් ජීවිත ගත කරව පිරිසක් රුපියල් 7000ට පස්සේ පිටුනේ මහා කරුණයක් කරගත්තනේ පිරිස එකතු වෙන. ඒ කාලේ ගොඩ ගහන දේවල් තිබුණේ නැහැ. දැන් තියෙනවා ගොඩ ගහන. දැන් කෝ කියන જાතිය හැදිලා තියෙනවා. ඒක නිසා මොකද කරන්නේ? හැම එකක්ම විකුණ විකුණ ගොඩ ගහනවා. ඒ කාලේ ගොඩ ගහන්න බෑ. ගොඩ ගහන එක නරක වෙනවා. ඒක නිසා මොකද කරන්නේ? එක්කෙනෙක් මේ හාල් සපේනවා, අනිත් එක්කෙනා එළවලු සපේනවා, අනිත් කෙනා මාන්තේ සපේනවා, අනිත් කෙනා ලුණු සපේනවා, අනිත් කෙනා වෛද්‍ය වෘත්තිය දෙනවා, අනිත් කෙනා මේ උත්මේක ඉතින් දහම කියලා හිතා කරනවා. අන්නේ ආකාරයට කටයුතු කරන කාලයක් තිබුණා. එතන පන්සලේ හාමුදුරන් වහන්සේ අනිත් හැමෝටම සද්දාන මේ දේශනා කරන ඉතාලා හැමෝම කොටස දාලි ගිරවිලා දානි පිළිගෙන කරලා ගිහින් දෙනවා උන්වහන්සේ. වෛද්‍යවරයා මොකද කරන්නේ? උන්වහන්සේ රතනීපයක් හදනොත් එහෙම වෛද්‍යවරයා පන්සලට ගිහිල්ලා උන්වහන්සේට මේ තේත් කරනවා. ඒ වගේම තමයි වෛද්‍යවරයාට හිත වේදනාවක් මොනවා හරි ආවොත් එහෙම වෛද්‍යවරයා ගෙදර මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම භික්ෂුන් වහන්සේට එතනට වැල්ල ඉවරලා ඒ අයට අවවාද අනුශාසනා කරලා ඒ ප්‍රශ්න තියනවා නම් ඒවා විසඳනවා. එහෙම නැත්නම් පන්සලට ගෙන්නගෙන ඉවරලා පන්සලට ඒ අයට අවවාද අනුශාසනා කරලා එහෙම විසඳනවා. ඔන්න ඔය ආකාරයට තියෙන අර තමන්ගේ තියෙන්නේ මොකන්ද? ඒ දේ අනිත් අයට දීලා ඒ කෙනාගෙන් දෙයක් අරගෙන එහෙම ඉන්න ක්‍රමවේදයක් තිබුණා. ඒක නිසා ගොඩ ගැහිමේ මානසිකත්වයක් තිබුණේ නැහැ. ඊට පස්සේ මොකද කළේ? මේක විවෘත ආර්ථිකය කියලා ඔක්කොම ලෝකෙට විවෘත කළාට පස්සේ එතනින් යාට දැන් මොකද කරන්නේ? බැංකුවේ ඉඳලා ඉලක්කම් ගන්න තමයි වටින්නේ. ඉලක්කම් 6ක් මැත්තේ තමයි පිඟුතුනේ ජීවත් වෙන්නේ. හැමදෙස්sem බලන් ඉනවා අනේ ඉලක්කම් 6යි තියෙන මේක 7 වෙන්නේ කවද්ද කියලා. සල්ලි ටිකක් දැකලා නැහැ ඇස් දෙකටවත්. නමුත් අර ඉලක්කම් ටිකේ රැවටිලා තමයි ඉන්නේ. මැරෙනකොට පිඟුතුනේ ඕක ඉලක්කම් 6 තියෙන එක ඉලක්කම් 7 කරන්න බලාගෙන ඉන්න අපි දැන් ඒකුන්ට තේරෙන්නේ නැහැ මලාට පස්සේ ওই ටික ඔක්කොම බිඳුවට වැටෙනවා. පැටියේ එක බිඳුව එක මාත්‍රයක් වන්දී ඊට පස්සේ බැංකුවේ දිනා ඉලක්කම් 6 ලක්ෂ ගාණක් බැංකුවේ තියෙනවා. දැන් මොකද වෙන්නේ? ওই ඉලක්කම් 6 පිටින් මලාට පස්සේ මොකද වෙන්නේ? බිඳුවට වැල්ලා. ඒකේ ඒ ඉලක්කම් ටිකේ අයිති තව එකට යනවා. ඌටත් යන්නේ ඉලක්කම් ටිකක් විතරයි. පුදුමාකාර රැවටිල්ලක රැවටිලා ඉන්නේ මේ මිනිස්සු. ගන්නවා බැංකුව බලනවා අනේ ඉලක්කම් 4යි. තව වං කොහොමද තව ඉලක්කමක් මේකට දාගන්නේ? පුදුමාකාර රැවටිල්ලක රැවටිලා ඉන්නේ. මහා අපරාධයක් කරගන්න ජීවිතවල. ඒ රැවටිල්ලේ රැවටිලා ඉන්නේ. එහෙම ක්‍රමවේදයක් නෙමෙයිද බලන්නකෝ තියෙන්නේ. දැන් හැමතිස්සෙම බලාපොරොත්තු වෙලා ඉන්නේ ওই දේවල්. මහා අපරාධයක් ජීවිතවලට කරගන්නවා දන්නේ නැති. ඉතින් පින්වදිනේ පොඩ්ඩක් හිතලා බලන්න මේ මේ මේ මේ යන ගමන මොකද්ද මේ අපි කරගෙන යන්නේ කියලා. ඔබට හිතන්න පුළුවන් මේ කියන දේවල් ඔක්කොම ප්‍රායෝගිකවත් විඳින්න උත්සාහ කරන්න. ප්‍රායෝගිකවත් විඳින්න විරලා ඒ අර ඒ අපේ 100 හෙලියන්ගේ තිබිච්ච ගතියවත් අඩුම තරමේ උදා කරගන්න ජීවිතේ. එතේ සීයේ එළියන්නේ තිබුණානේ පිටුදුනේ ඒ පිරිස හැමතිස්සෙම මොකද කරන්නේ? ඒ බුද්ධ පූජා සීල ඉවරුණාට පස්සේ අර අම්ම කරන්නේ පළවෙනිම කොටස තාත්තට කියලා බෙදෙනවා. ගෙදර වැඩි හිටියා ගෙදර ගුව මූලිකයා තාත්තා ඒ තාත්තට කියලා බෙදලා වෙන් කරනවා. ඒ වෙන් කළා ඒ කෙනාට කියනවා මේක ඔබට වෙන් කළා. දැන් හරි. දැන් ආයේ මේ නොදුන් දෙයක් ගන්නව නෙමෙයි. දැන් කැප කරලා තියෙන්නේ මේක තාත්තගේ කියලා. ඒ තාත්තට. ඊට පස්සේ ඒ අම්මා මොකද කරන්නේ? ගෙදර ඉන්න පිරිමි දරුවෝ ඔක්කොටම ආහාර බෙදෙනවා. උදේ මේ ලොකු පුතාට මේක බෙදුවා, මද්දුට මේක බෙදුවා, සුදු පුතාට මේක බෙදුවා, හලුවේ උඹටත් මේක බෙදුවා ආදී වශයෙන් කියලා. දරුවෝ 7-8 දෙනෙක් ඉන්නවා නම් ඒ 7-8 දෙනාටම නංගන්න ගහලා උඹට බෙදුවා කියලා කැප කරනවා. ඊළඟ තමන්ගේ දියණියන් ඉන්නවා නම් ඒ දියණියන්ටත් ඔක්කොම කැප කරනවා. දුවේ උඹට මේක බෙදුවා, මුතු මැණිකේ උඹට මේක බෙදුවා, සුදු මැණිකේ උඹට මේක බෙදුවා කියලා. ඒ ඔක්කොම අඬ ගහ කියන. ඊට පස්සේ පිටුපස්සේ දඟුරු ටිකක් හරි ඉතුරුනා නම් ඒ දඟුරු ටික තමයි ඒ අම්ම කෑවේ. එහෙම තමයි පින්වතුනි අපේ සීයේ හෙලිය මේ මේ ආපු ක්‍රම වේද. එතන හැම කෙනෙකුම කැප කරලා තියෙන එහෙනම් කවුරුත් ඇවිල්ලා ලදුන් දෙයක් ගන්නෙ නෑ. අර උයපු අම්මම සීළු දෙනාට කැප කරලා බෙදලා තියෙනවා. ඒවටත් පුළුවන් ඔබේ ගෙදර ඕක පටන් ගන්න. මේ වෙනකොට කරන්නේ නැත්තම් අඩුම තරමෙ ගෙදර ගෘහමූලිකයෙක් ඉන්නවා නම් ඒ ගෘහමූලිකයාටවත් බත් ටිකක් බෙදලා තියන්න. අද මේ අපේ සමාජයේම වෙනවා පින්වතුනි. මේ ආරන්නේ සේනාසනේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ආරණ්‍ය සේනාධිපති ස්වාමීන් වහන්සේ හිටියේ නැත්තම් උන්වහන්සේ වෙනුවෙන් වෙනම දානේ සකස් කරලා උන්වහන්සේගේ පාත්‍රයට බෙදලා ඒක වහලා බොහොම ගෞරවවත් මන් සයිතව වහලා තියෙන තමයි අනිත් අය දන්වල දැන් උන්වහන්සේ ප්‍රමාදයි නා අවදාපත් මේ උන්වහන්සේ ඉතුරු ටික කන්නේ එහෙම තියලා තියන්නේ ඔක්කොම කාලි විතරයි. ඒ ක්‍රම වේදේ පිටුදෙල මේ වික්ෂු සාසනය මේ වික්ෂුන් වහන්සේලා ඇතුලේ තියෙනවා බුද්ධ සාසනයක් ඇතුලේ තියෙනවා. ඕනෙම පන්දරක ඒ කටයුත්ත සිද්ධ වෙයි. ඒ පන්සල ඉන්න වැඩිහිටි ස්වාමීන් වහන්සේ උදෙසා එහෙම වෙන් කළා තමයි අනිත් උත්තරමිය දන්වල දැන්. ඉතින් ඒ ක්‍රම මේ දෙක ගිහි සමාජයටත් යන්නේ කොච්චර හොඳයි. උපාසක උපාසිකා විරසත් ඔය දේ කරන්න පුළුවන්. මම දැක්ක පින්වතුනි සමහර ගෙවල් තියෙනවා ඉංගලන්තේ. ඉංගලන්තේ. ලංකාවේ නෙමෙයි ලංකාවේ මිනිස්සු තමයි නමුත් ඉංගලන්තේ ජීවත් වෙන. තමන්ගේ ස්වාමි පුරුෂයා වැඩ ඇරිලා ගෙදර එනකොට බාහන්ති වෙලා ඉතින් කොහේ හරි රස්සාවක් කරන්න ගෙදරේ. ඒ ගෙදර එනකොට පින්වතුනි බිරින්දාවක් හිටියා. ඒ බිරින්දාව වතුර වීදුරුවක් හොඳට හොදලා ඒ වතුර වීදුරුවේ වතුර එකක් දාලා ස්වාමි පුරුෂයා ගාවට ගිහිල්ලා පොඩ්ඩක් බීලා ඒක දෙනවා ස්වාමි පුරුෂයා. ඉතින් මම ඕක දවස් කීපයක් දැමලා මම මේ මැතිණියගෙන් ඇහුවා මේ ඇයි ඔබතුමී මේ පොඩ්ඩක් බීලා දෙන්නේ කියලා. මේක මට අපේ අම්මගේ තාත්තගෙන් ආපු දෙයක්. අපේ අම්මා හැමදාම තාත්තා වැඩ ඇරිලා එනකොට තාත්තට ඒ වතුර වීදුරුවක් අරන් ගිහිල්ලා පොඩ්ඩක් බීලා දෙනවා. ඒ අම්මා ඒක කරලා තියෙන්නේ මේ වතුර වීදුරුවේ මොන හරි විසක් හේම තියෙනවනේ. මගේ ස්වාමි පුරුෂයා මැරෙන්න කලින් මාව මුතන මැරෙල වැටේවා කියන හිතාගෙන ඉන්නේ. එතන මගේ ස්වාමි පුරුෂයා බේරෙනවා මගේ ස්වාමි පුරුෂයා බේරෙනවා කියලා කියන්නේ ගෙදරට බත සපයන කෙනා බේරෙනවා. ගෙදරට බත සපයන කෙනා බේරෙනවා කියලා කියන්නේ දරුවෝ ටික රැකගෙන ඒ කෙනාට ඉන්න පුළුවන් වෙනවා. මං විතරක් හිතුණාට වැඩක් නැහැ කියලා. ඉතින් ඒ කඩියොත් තමයි එතුමියත් ඒ කරන්න කියලා. බලන්න කොච්චර ශේෂද කියලා. එංගලන්තේ වාසය කළ පින්තුනි අර පරම්පරාවෙන් Tamanට ආපු උරුමයක් තියෙනවා නම් ඒ උරුමේම කරගෙන ඉන්න. මේ පරම්පරාවේ මේ දේ ආවේ පිටින් 100 හැලයන්ගෙන්. 100 කියලා කියන්නේ මේ මහා ශ්‍රේෂ්ඨත්වය. හැල කියලා කියන්නේ පාරිශුද්ධත්වය. එහෙනම් ශ්‍රේෂ්ඨත්වයෙන් පාරිශුද්ධත්වයට ආපු මහා ශ්‍රේෂ්ඨ පිරිස තථාගතයන් වහන්සේගෙන් පැවතගෙන ඉන්න පිරිසක් මේ ඉන්නේ. තථාගතයන් වහන්සේගෙන් පැවතගෙන ඉන්නවා කියන කිවිපින් තථාගතයන් වහන්සේ ලෝකෙට දීපු සද්ධර්මයේ ඒ සාරය උරාගෙන ඒ සාරයෙන් පෝෂණය වෙච්ච මහා උත්තමයන්ගෙන් තමයි මේ පෝෂණය වෙවි එන්නේ. ආන්ගිය තමයි 100 හෙලේ. ඔබ එක දවසක් උත්සාහ කරන්න සිරුදුනේ 100 හෙලේ කියන සිංහලයේ කියන්නේ නැතු. 100 හෙලේ නම් ඔක්කොම බෞද්ධයි. සිංහලයේ ඉන්න එක එක ජාති. හැබැයි 100 හෙලේ නම් බෞද්ධයි. බෞද්ධයි බෞද්ධකමයි 100 හෙලකමයි කියන්නේ දෙකම එකට. එකම කාසිය දෙපැත්ත වගේ තමයි ඒක. හැබැයි සිංහල විවිධාගම් වලට යන්න පුළුවන් සිංහලයි. 100 හෙලයට එහෙම යන්න බෑ. සිය හේද කියන්නේ බෞද්ධ කියන නමේ අනිත් පැත්ත. ඒ දෙකම එකයි. ඉතින් ඒ සිය හේද ගති නමන් තුල තියාගන්න. තමන් රට රාජ්‍යයක හිටියත් මෙතන ඉන්නවා මේ රට රාජ්‍ය වලින් ආපු කිරිද පව. තමන් රට රාජ්‍යයක හිටියත් තියෙන ඒ ගති අමතක කරන්න එපා. තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් ඒක වෙන් කරන්න එහෙම. ඒ වෙන් කළා. එහෙම කටයුතු කරන්න. තමන්ගේ දරුවන්ටත් ඒ ටික කරන්න. පුතේ මම ඔයාට බත් දෙතු ඔයා කන්න. එතකොට මේ දරුවා තියෙන දෙන දේ බලාපොරොත්තු වෙතු ඉන්න මිසක් කවදාකවත් නොදුන් දේ ගන්න වැඩ පිළිවෙලක් කරන්නේ නැහැ. පොඩි කාලේ ඉඳලා දරුවන්ට චුට්ට චුට්ටව දෙන්න පුළුවන්. ඔය චුට්ට චුට්ටව දුන්නාට පස්සේ බින්දුදින මේ දසහසුතරේ කරන සමාජයේ වෙන් වෙනවා. ඒ දරුවා ක්‍රමක්‍රමයෙන් බින්දුදින අතහරිනවා ඊට පස්සේ. මේ දරුවා බදා ගන්න ක්‍රමවේදයට යන්නේ නැහැ. දසවරුදු වී එනකොට හත් අවුරුදු අට අවුරුදු දසවරුදු වී එනකොට බින්දු මේ දරුවාම කියන අම්මේ මට පැවිදි වෙන්න ඕනේ කියලා. ආත්මය මට වැඩි දියෙනවා කියලා. එන්නේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනව දරුවෝ ඊට පස්සේ. ඊට පස්සේ ඒ දරුවෝ පැවිද්ද සාක්ෂාත් කරගෙන පිටින් බ්‍රහ්මචර්යාව පූර්ණේ කළ අරිහතුන් වහන්සේලා බවට පත් වෙලා මේ ලෝකෙට මහා සාන්තියක් උදා කරලා ඉවරලා තින්නවා පාන. බව ගමනක් කෙරවරයි එහෙම. සීයේලයාගේ ආවේ ඔන්නෝම ක්‍රමවේදය. ඔය සීයේලයාගේ ආපු ක්‍රමවේදය තමයි පිටින් මහා මංගල සූත්‍රයෙන් දේශනා වෙන්නේ. මහා මංගල සූත්‍ර දේශනාවක් කරලා ඇති. ඒකේ ඒ සූත්‍රේ විග්‍රහ කරලා ඇති පැය 4ක් විතර තිස්. ඔය උඩින් තියෙන අර්ථයට වඩා සංගිමිච්ච මහා ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒකේ බිඟුදින පුළුවන් නම් ඒක වරවණය කරලා බලන්න. ඔය CD එකේ හරි නැත්නම් අන්තර්ජාලය හරි තියෙනවා. ඔය පොතෙන් හරි හොයාගෙන ඉවරලා ඒක ශ්‍රවණය කරලා බලන්න. අසේවනාච බාලානන් ඉඳලා අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම කියන තැනට යනකම්. මේ අපේ සීය හේලයා තමන්ගේ දරුවව හදපු ග්‍රම්වේදී ඔය තියෙන්නේ. අසත්පුරුෂයන්ගෙන් වෙන් කළ සත්පුරුෂයන්ට දෙන්න තමයි බිඟුදින පිරිවෙන කියන එකට අතුල් කළේ. අද තියෙන පිරිවෙන නෙමෙයි එදා තියෙන්නේ. අද තියෙන පිරිවෙනේ තියෙන සිලබස් එක. මේවට දොස් කියනවා එහෙම නෙමෙයි. නෝන එකක් ඒ සංවිධාන ඕනේ විදිහට කටයුතු කරගත්තද ඉතින් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. එදා තිබිච්ච පිරිවෙන ඕක නෙමෙයි තියෙන්නේ පරිවේණිය උගන්නන්න ඒක තිබුණා. තමන්ට ප්‍රවේණියක් තිබුණා තමන් ආපු ක්‍රමවේදයක් තිබුණා සීහෙලයාගේ ක්‍රමවේදයක් තිබුණා. අන්නේ සීහෙලයාගේ තිබිච්ච ක්‍රමවේදයේ ඒ බිහි වෙන දරුවන්ට උගන්නන්න තමයි පිරිවෙන කියන එක තිබුණේ. ඒ පිරිවෙලේ හාමුදුරුවෝ තමයි පිරිවෙලේ පන්සලේ හාමුදුරුවෝ. පන්සලේ හාමුදුරුවෝ තමයි අර එන පිළිතුර උගන්වන්නේ. අපිට පුතේ මෙහෙම එකක් තිබුණා. අපිට මේ පරිමේණියක් තිබුණා මෙන්න මෙහෙමයි අපි ආවේ තථාගතයන් වහන්සේ තමයි අපේ මූලිකය. තථාගතයන් වහන්සේ තමයි ශ්‍රේෂ්ඨ උන්වහන්සේ මූලික කරගෙන තමයි අපි මේ ගමන ආවේ. ඊට පස්සේ මහරහතන් වහන්සේලා මූලික වෙලා ඉවර වෙලා අපිට මේ ගමන කියලා දුන්නා. පන්සලේ ඉන්න උත්තමයන් මහරහතන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. උන්වහන්සේ මොකද කරන්නේ? පිටුදේ බුදුමාකාර වේදිතා දරුවන්ගේ හිත් වලට මේ පංච ශික්ෂාව කියන එක ඇතුල් කරනවා. ගැඹුරට ගැඹුරට ඇතුල් කරනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අර අසේවනාච බාලාණන් අර බාලිය ඇසුරු කරන ක්‍රම වේදින අතර වෙලා යනවා. ගෙදරින් අම්මත් බාලයෙක් නෙමෙයි තාත්තත් බාලයෙක් නෙමෙයි. මොකද අම්මයි තාත්තයි තර පරිවේණියෙන් තමන්ගේ ප්‍රවේණිය ඉගෙන ගත්ත උත්තමයෝ දෙන්නේ. ඒක නිසා ගෙදරින්වත් ඒ අසත්පුරුෂකම හම්බ වෙන්නේ නැහැ. නමුත් අද නම් තියෙන්නේ තමන්ගේ අම්මා තාත්තත් අසත්පුරුෂකම තමයි කරන්නේ. දරුවට ලෝකයේ අල්ලන්න උගන්වන පුතේ හරි සාරයි සාරයි අල්ලපන් කඩපන් පුළුවන් තරම් කියලා අසත්පුරුෂකම පුරුදු කරනවා පුළුවන් තරම් දරුවට. අසත්පුරුෂය කියන මම මෙතන අදහස් කරන්නේ පව් කරන අයට නෙමෙයි. බොරු කියන අය. අසාරෝ ලෝකේ සාරයි කියලා දරුවට පෙන්වලා දරුවා විනාශ කරන වැඩ පිළිවෙල කියන්නේ. ඒ කාලේ එහෙම එකක් තිබුණ නැහැ. මේ විදිහට ඒක නිසා දරුවට ලෝකයේ අල්ලන්න උවමනාවක් තිබුණ නැහැ. ජීවත් වෙන උවමනාවක් විතරයි තිබුණේ. එදා පිරිවෙලට ඇවිදින්න ඉවරලා පිරිවෙලෙන් ඒ කටයුතු ටික ඉගෙන ගත්තා. ඒ ඉගෙනගෙන සොළොස්සියේ වෙනකොට කසාද බඳින වයසට පරවත් වෙන කෙනෙක් බවට පත් වෙලා හිටියා. දෙන්න දෙපැත්තෙන් ඒ අවස්ථාව උදා කරගත්ත නිසා කවදාකවත් ඉගෙනුනේ මේ බොහොම ශ්‍රේෂ්ඨ කටයුත්තක් කරන කටයුත්තක් ඉගෙනගෙන තියෙන නිසා පරිමේණිය මනාකොට දන්න නිසා රහතන් වහන්සේගේ අතුරු ලිසුර ලැබිච්ච නිසා ඉගෙනුනේ ඒක නා කවර කවදාකවත් අහිතක් කරන්නේ නැහැ තව කෙනෙකුට. ඉතින් ඔය ආකාරයෙන් ඔය ඔය ඔය කියපු මංගල කාරණා ටික එකින් එක විස්තර කරලා ඇති පිටුනේ ඒ විස්තර කරලා බලලා ඒ ටික විස්තරය අහලා බලද්දී අපිට තේරෙයි තථාගතයන් වහන්සේ මේ මහා මංගල සූත්‍රයෙන් දේශනා කළේ මේ නිත්‍ය මංගල පරම සුන්දර මේ නිවනනේ කිය. නමුත් අද මහා මංගල සූත්‍රය පාවිච්චි කරනවා පිරිත් කරලා පැම් බොන්නයි පිරිත් කරලා නූල් බඳින්නයි. එතනින් ඉහර කවුරුත් ඔක පාවිච්චි කරන්නේ. මහා අපරාධයක්. එදා ඉඳලා තියෙන්නේ අපේ සීය හෙළිය මේ අරගෙන ආපු ගම්මේ. ඉතින් සීය හෙළියන්ගෙන් පැවතගෙන ඉන්න ඕ මොන තරම් වාසනාවන්ත දෙයක්ද? නමුත් වැඩේ වෙලා තියෙන්නේ මේකයි. සිංහලනේ දැන් ඔබ සීය හෙළ නෙමෙයි. මේ පුළුවන් නම් ආපස්සට යන්න. ආපස්සට ගිහලා තමන්ගේ ප්‍රවේණිය හොයලා බලලා ඉවර වෙනවා. තමන් කොහෙන්ද ආවේ? තමන්ගේ මේ නිර්මාතෘවරයා කවුද කියලා පොඩ්ඩක් හොයලා බලලා. ඒ උත්තරමගේ ඒක ආපු ක්‍රමවේදයක් තියෙනවා නම් ඒ ක්‍රමවේදයට අනුගත වෙලා ඉන්න. ඒ ක්‍රමවේදයට අනුගත වුණා නම් පිළිගන්න ඔබගේ ජීවිත මහා සුන්දර වෙනවා. ඔබට අනුගත වෙන්න බෑ. ඒකට හේතුව මොකද්ද? සුද්ධට අනුගත වෙලා ඉවරයි. හැබැයි පිළිගන්න සුද්ධට අනුගත වුණාට සුද්ධ නම් ඔහොම නෑ. සුදු මිනිසුන් ආශ්‍රය කරන්න හරි ආසයි. සුදු මිනිස්සු හරි හොඳයි. අපි හිට පුරාට එන ඔරිජිනල් සුද්ධෝ ඉන්නේ. හරි සුද්ධ. එංගලන්තේනේ ඉන්නේ. ඒකම ආශ්‍රය කරන්න හරි ආසයි. කිසිම බොහෝ කමක් නෑ ඒත්වල. හරි හොඳ මිනිස්සු જાතිය. උදව් කරන්න හරි කැමති. නමුත් මේ වැඩේ වුණේ මොකද්ද? අර සීය එල ගතියෙන් හිටපු කෙනාට අර ගති දුන්න ගමන් පරම්පරා තුන හතරකින් වෙනස් වෙලා ගියා. පරම්පරා තුන හතර ගියා බින්දේ එකපාර වෙනස් වෙච්ච දෙයක් නෙමෙයි. දැන් වෙලා තියෙන්නේ මොකක්ද? දැන් සල්ලිම තමයි ජීවිතේ. එක වාහනයක් ගත් එකා බලන් ඉන්නේ තව වාහනයක් කොහොම හරි ගන්න මිසක් තමන්ගේ තියෙන සාධාරණ දියුණු කරගන්න නෙමෙයි. තමන්ගේ දරුවගේ ඔක්කොම තරුපටි ගහන්නේ මොනවද? දරුවට දෙනවා තරු. ඉස්කෝලේ එක ගත්තොත් තරුවක්. කවදාකවත් කියන්නේ පංච ශික්ෂා ආරක්ෂා කළොත් තරුවක් කියලා කියලා දිනා. ඔන්න එහෙම ගහිච්ච ගහින්ද. අද මේ සින්දුව පාඩම් කරලා ඉස්කෝලේ සමිතියේ කියලා ටීචර්ගෙන් ගුඩ් එකක් අරගෙන ආව පුතාට මේක දෙනවා කියලා කියනවා මිසක් අද උදේ ඉඳලා හවස වෙනකම් පුතා බොරු නොකිය හිටිය පුතාට මම මේක දෙනවා කියලා කියලා දිනවද? ඒක අම්මගෙන ඒක තාත්තගෙන ඒකනේ කියන්නේ පිටු අසත්පුරුසයි කියලා හිතරිද්ද ගන්න එපා. මෙතන එහෙම කරන අයත් ඇති. මම කියන්නේ නොකරන අය ගැන. හිතරිද්ද නම් කරනවා කියලා හිතා ගන්න. මෙතන හිතරිද්දන්නේ නැහැ. අදිස්ථාන කරන්න පිළිතුරු ඒවා පංච ශික්ෂාවෙන් පංච ශික්ෂාවේ පිටවන්න තමන්ගේ දරුවා පොඩි කාලේ ඉඳලා තමන්ගේ දරුවාට කියන්න පුළුවන් පුතේ මෙන්න මේක කළොත් තාත්තට ඇවිල්ලා කියන්න පුළුවන් අම්මට අම්මගේ හිතරිද්දක් නැතුව අද දවසම ගත කළොත් පුතාට මම ටොපියක් ගේනවා චොක්ලට් එකක් ගේනවා අන්න එහෙමනේ කරන්නේ අර දරුවා සාපේණක් වෙන්නේ නැහැ නිකන් අම්මට දොස් මුරු තියලා මහා සාරවත් දරුවෙන්නේ දී වෙන්නේ කාලකන්ණින් නෙමෙයි ලෝකෙට එන්නේ. අද වැඩි හරියක් කාලකන්ණින් ලෝකෙට එන්නේ පිටුදේ. උන්ට තියෙන එකම එක දෙයයි මොකද්ද? අර අපි කියන්නේ ගෝල් ඔරියන්ටඩ් කියලා. ඒ කියන්නේ මේ මොකක් හරි මේ ඉලක්කයක්. මොකක් හරි මේ ඉලක්කයක් කරා හඹා යාමක් විතරමයි තියෙන්නේ. ඒක තමයි පොඩි කාලේ ඉඳලා පුරුදු කරලා තියෙන්නේ. ඉලක්කයක් කරා හඹා යාම. වෙන මොකුත් නෙමෙයි. ඒකමයි පුරුදු කරලා තියෙන්නේ. පොඩි කාලේ ඉඳලා මේකයි වරුදු කරලා තියෙන පිළිවිදේ. එවුන් ඒ ඉලක්ක කරා තමයි හැමදාම යන්නේ. ඒකුණ නිවන් ඉලක්කේ නම් කවදාකවත් අහුවෙන්නේ නැහැ. මොකද ලෝකේ මුලා කන්න උගන්නලා තියෙන ලෝකේ මුලා හකයි. එක කාර් එකක් ගත්තට පස්සේ ඌ බලන් ඉන්නේ අනිත් කාර් එක කවද්ද ගන්නෙ කියලා. මොන දසාකුදලේ දහබල වෙන එකද හරි කමන්නේ ඒක ගන්න. පන්සලකට මොනවාරි පූජා කළා නම් ඒක ගහනවා ලොකු අහුරෙන් ගහනවා පූජා කරද්දී. මං දවසක් පන්සලකට ගියා කියන්නේ විලි ලැජ්ජ හතයි මට ඒක දැක්කා. කබඩ් එකක් පූජා කළා තියෙනවා නීයෙන් හදපු කබඩ් එකක්. මේ කබඩ් එක කබඩ් එකේ බින්දුදෙනි උස බැලුවොත් එහෙම ඒ උසෙන් 10න් එහෙක විතර නම ගහලා තියෙනවා. එතන මේ කබඩ් එක පූජා කරන නිමෙ බින්දුදෙනි ඇඩ් එකක් දාලා පන්සලේ. අනං හාමුදුරුවෝ ගිහිල්ලා මාසෙකට සැරයක් කීයක් හරි ඉල්ලන් ඉන්නවා ඇඩ් එක පන්සලේ තියෙනවා කියේ. ඒක තමන්ගේ පට්ටන්දර ඔක්කොම දාලා ආවල් සේදිරිස්. හැබැයි ඕක මෙහෙමත් කරන්න ඕන. ඔය නම පාවිච්චි කරන්න එපා කියද්දි. ඒක නිසා පිටින් ගෞරවාන්විතව කතා කරන්න ඒක ලිඳකට එහෙම වැල්ල හිටියෝ. බේර ගන්නත් ඒකගේ මම මේ පට්ටන්දර ටික ඔක්කොම කියලා සේදිරිස් විඳේ වැල්ලා කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? නම කියලා වෙනකොට ඌ මැරිලා. ඇයි ඒ? ඒ තරම් දිගයිනේ නම. ඒ තරම් දේවල් නේ දාලා තියෙන එකට. මේ පුළුවන් තරම් පට්ටන්දරේ දේශමාන්නේ දේශ කීර්ති සිංහ විංග බලු ආදි වලේ මොනවා ටිකක් ඕවට දාගෙන ඉවරයි. ඔය ඔක්කොම දාලා ඉවරලා ඉතින් හරිය ලොකුවට ගහලා තියෙනවා. ඒවට කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට්. ඒවා වෙනද දැන්නේ. ඒවා පූජා කරපුවන්නේ නෙමෙයි. මේ මිනි රැජ්ජයි. දාධික මානයක් උතරවගෙන කරන වැඩ පිටවතර කවදාකවත් පින සිද්ධ වෙන්නේ නැහැ. කම නැන්නේ වෙනද දැන්නීමක් නිසා හොඳයි ඒක. තමන්ව ප්‍රොමෝට් කරගන්න තමන්ව ඉදිරියට දී ගන්න මම මෙහෙම කෙනෙක් කියලා ලෝකෙට දෙන්න මේ කරන වැඩ පිළිලා තියෙනවා. ඒක නම් බලාපොරොත්තු වෙන්නේ මේක ඇතුළේ වෙලා තියෙනවා. පිනක් බලාපොරොත්තු වුණා නම් ඒක නම් ඉතර නෑක බින්දු මාත්‍රයක්. ඒක නිසා අපි ඔය තින් බලාපොරොත්තු වෙන්න නම් දන් දෙන්න. ඔබේ කොන අතාරින්න. ඔබ දන් දෙන කෙනත් ඒ කොන අතාරින්න ඕනේ. නැත්නම් එහෙම මොකද කරන්නේ? ආ මන් දීපු පැදුරු. පවුදාන පන්සල ඇවිල්ලා මේ මන් දීපු පැදුරු. අනිත් පැත්තේ ඉන්න උත්තමයා කියනවා මේ අරනෝන දීපු පැදුරු. එහෙන් දැන් දෙන්න දෙපැත්තේ කොන් දෙකකින් අල්ලගෙන නේද ඉන්නේ. දෙන්නෙන් කවුරුත් අතහැරලා නැහැ. එක්කෙනෙක් කියනවා මන් දීපු පැදුරු අනිත් එක්කෙනා කියනවා නෝන දීපු පැදුරු කියලා. මෙතන එහෙම ඒවා නැහැ මේ ලෝක. සාසනයට පූජා කළා නම් පූජා කළාම තමයි ආයි මන් දීපු එකක් කියලා එකක් නැහැ. ඒවැම් වෙන්නේ පිළිවෙතින් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ පින්ද හානි වෙනවා. ඔබ දන්නව නේද පින් සිහි කර කර සිහි කර කර පින් ගන්න පුළුවන් කියලා පින් වර්ධනය කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි තියෙන තමන් කරගත්ත පින හානි කර ගන්න පුළුවන් ওই විදිහට හිත හිත හිත. වැඩි වෙන පැත්තල විතරක් නෙමෙයි අඩු වෙන පැත්තලත් ඕක තියෙන්න බෑ. එහෙනම් පින හානි කර ගන්නත් පුළුවන් ඔය ක්‍රම මේ දෙක. ඒක නිසා ඕයම් පොඩ පරිසම් වෙලා කටයුතු කරන්න. 100 හෙලෙක් වෙන දෙන්න 100 හෙලෙක් වෙන දෙවනි ශික්ෂාපදයේ 100 හෙලෙව රැක්කා. මම ඔබට මේකෙන් එක පෙන්වලා දෙන්නේ ඒක. 100 හෙලෙව ශික්ෂාපදයේ මනාකොට රැක්කා. ඉතින් ඔබටත් පුළුවන් ওই ශික්ෂාපදයේ රකින්න 100 හෙලෙක් වෙන්න. ඉයේ කරා කටයුතු කරා. ඒ කටයුතු කරනකොට ඔබට මහා අනර්ග කලදසාවක් කියයි. ඔබට යම් දවසක අනිවාර්යයෙන්ම හිතන පැවිදි වෙන්න පවා. තමන්ගේ දරුවන්ව පැවිදි කරන්න ඔබට හිතෙනවා. හේතු වේ දරුවෝ ඒවට අනුගත වෙලා කටයුතු කරන නිසා. අද දරුවෝ ඉන්නවා පිංගුතින් අම්මලා තාත්තලගේ අවසර නැතුව පැවිදි වෙන. අම්මලා තාත්තලා තමයි මිත්‍යා දෘෂ්ටික. මිත්‍යා දෘෂ්ටිකගේ දසවස්තුක නෙමෙයි. බුදුබණ ටිකක් අහලා තියෙන අවබෝධ වෙලා නැහැ. අම්මා දිට්ටික වෙලා නැහැ තාම මිත්‍යා දෘෂ්ටික. ඒක නිසා මොකද වෙන්නේ? දරුවෝ පැවිදි වෙනකොට අම්මා කැමති නැහැ. තාත්තා කැමති නැහැ. අනනවා වෙලපෙන. මේ දරුවා ඕස්ට්‍රේලියාව යනවා. ඕස්ට්‍රේලියාව ගිහලා ආය අවුරුදු 7කින් එන්නේ. ඒකමයි. ආයි කතා කරන්න වෙන්නේ නැහැ අම්මේ. ආයෙත් තමයි. දරුවා පැවිදිලා ඉන්නේ අල්ලපු පන්සලේ. අල්ලපු වැටේ පන්සලේ තියෙන දරුවා ඉන්නේ එහා පැත්තේ හැමදාම දරුවා බලා ගන්න පුළුවන්. දරුවන්ට කන්න බොන්න දෙක දෙන්න පුළුවන්. කතා කරන්න පුළුවන් ඔක්කොම. ඒක බෑ. හැබැයි ධර්ම සමහර විට හැබැයි සිරිපාද මේ පන්සලේ නායකකම දෙනවා කිව්වා නම් එහෙම ආ ඒක හරි. ඔන්න ඕකට තමයි කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. තුන් සිවුරයි පාත්‍රයේ දරාගෙන වනාන්තරේ යනවා දකින්න කැමති නැහැ තමන්ගේ දරුවා. අටමස්ථාන ආධිපතිකම එහෙම දෙනවා කිව්වද? ආ පැතිකම් පැතිකම්. මේක විතරක් නෙමෙයි අනිකාත් දෙන්න. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. දේවාපියගේ තියෙන එහෙනම් බිඟුදෙමේ දරුවව නැතිවීමේ දුකක් නෙමෙයිනේ තියෙන්නේ. තමන්ගේ මානෙට යමක් තමන්ගේ දරුවෙක්ව පාවිච්චි කරන්නේ තමන්ගේ මානෙ මුදුන්පත් කරගන්න. දරුවෙක්ව විවාහේ පාත් කරවන්නේ ඇත්තටම දරුවටම දීන ආදරෙට නෙමෙයි. එකම අම්මෙක්ව තිනවන තමන්ගේ දරුවා. ලංකාවෙම පළවෙනිය ගත්තාම ඕක ගැන කතා නොකරන. තමන්ගේ යාළුවන්ට කෝල් කර කර කතා කර කර නොකියුව එකම අම්ම කෙනෙක් ඉන්නවද බලන්න. එන අම්මා මහන්සි වෙලා තියෙන දරුවට සෙත කරන්න විතරක් නෙමෙයි නේද? තව දෙයකටත් මහන්සි වෙලා නේද? මොකක්ද? තමගේ මාළි උත්තරින් අනිත් අයට වඩා කැපී පෙනෙන මට ඉගෙන ගන්න බැරි වුණා පුතේ උඹ ඉගෙනගෙන ලෝකෙට පෙන්වහන් කියලා දෙමෙද කියන්නේ. ඉතින් මේවා සීය එහෙල ගතිය නෙමෙයි. සීය එහෙල කියලා කියන්නේ මහා ශ්‍රේෂ්ඨ පිරිසක් පුළුවන් නම් දෙන්නේ සීය එහෙලෙක් වෙන්න. සීය එහෙලෙක් වෙන්න කියන්නේ බෞද්ධයෙක් වෙන්න කියන්නේ දෙකම එකයි. ඒ වොන්න දෙවෙනි ශික්ෂා පදේ ආපු දුර. ඔබ හොඳ වෙලාවට මම දේශනා කළේ සාරිපුත්යන් වහන්සේ දේශනා කළා නම් හෙට උදේ තමයි ඔබට ගෙදර යන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්න අපිට අද තාම දේශනා 2500ක් තිස්ස. ඒ තරම් මේ ගැඹුරු ධර්මස්කන්ධය. ඔය උඩින් කතා කරගෙන ඉන්නේ මේ. මේ එක ශික්ෂා පදයක්. පැය දෙකක් විස්ස දේශනා. තව කොච්චර දිනද ඔය ගැන කතා කරන්නේ? ඊටු ටික ඔබ හිතාගන්න. 100 හෙලෙක් වෙන්න තිබුණේ 100 හෙලෙක්. මේ අනුරාධපුරයේ කියලා කියන්නේ මේ යම් තැනක ඉපදිච්ච තැන. මේ ධර්මයේ ඉපදුනේ දැනන්නේ අනුරාධපුරයේ කියලා කියන්නේ. බිදුහාඳුරු ලංකාවට ඇවිත් පොළොන්නරුව කියලා කියන්නේ. මේ ධර්මයේ තිබිච්ච තැන්නේ මානුවර කියලා කියන්නේ. යාපහුව ආදිවරම හැම තැනකම මේ දන්ත ධාතුන් වහන්සේ පා වැළඳ එහෙම තිබිච්ච තැන්නේ. සිය හෙලිය මේවා මේ මේ මේවා තියාගෙන තමයි හිටියේ. මේ තැන් වල තමයි සිය හෙලු හිටියේ. ඒක නිසා ඔබට පුළුවන් ඒක කරගන්න. සිය හෙලෙක් වෙන්න උත්සාහ කරන්න. තමන්ගේ ගෙදර සිය හෙලිය. සිය හෙල ගෙදර. ගහගන්න මම සිය හෙලෙක් වෙන්නේ. සිංහලෙක් නෙමෙයි සීය හෙලෙක් වෙන්නේ. සීය කිව්වේ පිටින් ශ්‍රේෂ්ඨ කියන අර්ථයෙන් නෙවෙයි සිංහ නෙමෙයි. ඔය වරද්ද ගත්ත තැන. තථාගතයන් වහන්සේ සිංහ සීයාවෙන් සැලකුණා. සිංහය කියලා කියන්නේ අනිත්‍ය වුණ ලොකු වුණාට මට නම් තිරසනේ. මගේ ශාස්ත්‍රුන් වහන්සේ තිරසන් සීයාවෙන් සැලකුණා කවදාවත්. මගේ ශාස්ත්‍රුන් වහන්සේ සැලකුණේ සියලු සීයාවන් අතර ශ්‍රේෂ්ඨ සීයාවක් තියෙනවා. ඒකට කියනවා පිටින් සීහ සීයාව. ශ්‍රේෂ්ඨ සීයාව. තව තිනා කාම සීයාවන් තියෙනවා. ඔය මුණින් අතර නිදාගන්නේ කාමසෙයියා. කාමෙන් මුසපත් වුණාට පස්සේ ඒක ඇලියකට නිදාගන්න බෑ. නිදාගන්න පුළුවන් මුණින් අතර. මූණ විවට හරවගෙන තමයි නිදාගන්නේ. එහෙම තියෙනවා. සිත වික්ෂිප්ත වුණාට පස්සේ වංගලෙන් නිදාගන්න ක්‍රමයක් තියෙනවා. ඊළඟ ලොකු කල්පනාවක් ගැඹුරු කල්පනාවක් එහෙම තියෙනවා නම් මේ විසඳ ගන්න බැරි ගැස්තුවක් තියෙනවා නම් මේ උඩු බැලිය අතර නිදාගන්න. කොහොම කරත් අනිත් පැත්තට මේ පැත්තට හැරෙන්නේ නැහැ. එබැවින් ඔය සියලු සෙයියාවන් අතර ශ්‍රේෂ්ඨම සෙයියාව නිසා මේකට කියනවා සීය සෙයියාව කියලා. ඕක ගැන නොදන්නේ කාලෙ මොකද කියන්නේ මේකට? සිංහ සෙයියාව කියලා. ඉතින් කාට කියන්නේ? අපි මේ වගේ වහම ගියයි ධර්මයේ විකෘති කරනවා. දැන් ගැළපෙන්නේ නැද්ද මේ කියන්නේ? ඔබ වංගීමේක බලන්න ලොකු ප්‍රශ්නයක් තියෙන වෙලාවට කොයි අතරද ඔබ නිදාගන්නේ? ඒ ගැන හිතන්නේ නැතු ලොකු ප්‍රශ්නයක් හිතේ තියෙන වෙලාවට ඔබ කොයි යළේට නිදාගන්නේ කියලා බලන්න. ඔබම බලන්න ඔබ අත්දැකලා සදාගතයන් වහන්සේ ප්‍රශ්න නෑනේ උන්වහන්සේ සිය දෙයියාවෙන් සැතපෙන්නේ ඒකයි. ඒ වගේම වික්ෂුන් වහන්සේලාත් අන්දර වදාලා තියෙනවා සිය දෙයියාවෙන් සැතපෙන්නේ කියලා. ඔය සිය දෙයියාවෙන් සැතපෙනකොට තින්දෙමි. අර එක අරමුණක ඉඳගෙන ඒ කර්මස්ථානිය වඩාගෙන නිින්දට යනවා කර්මස්ථානිය තුලින්ම අවදි වෙනවා. තේහෙම කම්මේද? එහෙනම් සිය කියලා කිව්වේ ඒකයි උන්වහන්සේ. උන්වහන්සේ සිය නාදයක් කළා මිස සිංහ නාද කළේ නැහැ. සිංහ නාදය කියන්නේ තිරිසනෙක්ගේ නාදයක් නේද? ඇයි ඒකට සිංහ නාදය කියලා කියන්නේ? හත් දෙයියේ සිංහ කියන්නේ තිරිසනෙන්නේ. බුදුහාමුදුරුව කතා කරනකොට නිකන් අර සිංහ ගර්ජනා කරනවා වගේ දැහෙන්නේ. සාරිපුත්‍ර සීය නාද සූත්‍රය. සාරිපුත්‍රයන් වහන්සේ සීය නාදයක් කළා මිස අපි දැන් සිංහ නාද කළේ නැහැ. සාරිපුත්‍රයන් වහන්සේ සීය නාදයක් කළේ. උන්වහන්සේගේ තිබිච්ච ගුණ ලෝකෙට පෙන්වලා දුන්නා. මම එහෙම නෙමෙයි ස්වාමීනි, මම මෙන්න මෙහෙම කෙනෙක්. කියවලා බලන්න සාරිපුත්‍ර සීය නාද සූත්‍රය කියනකොට බාල්දියක් ළඟ තියාගෙන කියවන්නේ. කඳුළු ටික එකතු කරගන්න. ඔබට සතුටු කඳුළු වැගිරෙන්න ගනි ඒක කියනකොට. සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ අප්‍රමාණ ගුණ තියෙන මහ උත්තමයෙක් කියලා. බාල්දියක් විතර කඳුළු වෙනවා හැදගෙන කියවන්න. ඒවා කියවන්න කිව්වනේ. සාරිපුත්‍ර සීහනාද සූත්‍රය ඔයාගෙන කියවන්න. ඒ මහා උත්තමිය වැඩ වාසය කරපු හැටි. ඒ උත්තමයන්ගේ අරිපාරේ තමයි මේ සියලු උත්තමයන් යන්නේ. අපි හැමෝම මේ උත්තමයන්ගේ අරිපාරේ යන්නේ. අපි බලන් ඉන්නේ කවද්ද උන්වහන්සේ විතර එක ගුණයක් හරි අපිටුළු බීතෝ ගන්න. ඒ උදෙසා තමයි තිබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දිවිච්චේ ගුණ සමුදාය කවද්ද මාතුළු බීතෝ ගන්න. සාරිපුත්‍රයන් වහන්සේගේ මහා මොග්ගල්ලාන වහන්සේගේ ආනන්ද මහරහතන් වහන්සේගේ රාහුල මහරහතන් වහන්සේගේ දිවිච්චේ මේ මහා ගුණස්කන්ධයන් කොයි වෙලාවද අපිටුළු බීතෝ ගන්න. රාහුල මහරහතන් වහන්සේ කියලා කියන්නේ තිබුණේ බුදුහාමුදුරන්ගේ ගිහි කාල පුතා. එක බින්දු මාත්‍රිය මානයක් තිබෙන්නේ නැහැ ඉතින්. නිදාගන්න තැන නැතුව අන්තිමට වැසිකිළිය නිදාගත්ත උන්වහන්සේ කියන වැසිකිළිය කවුද මේ රටේ මහරජුරුවන්ගේ පුතා මුණුපුරා මේ බුදු වෙලා ඉන්නේ තමන්ගේ තාත්තා ආනන්ද කියන්නේ මාමා දේවදත්ත කියන්නේ මාමා මේ මහා උත්තමී ඔක්කොම මේ මේ තමන්ගේ ඥාතිවරු තමන්ගේ ගුරුවරයා සාරිපුත්‍රයන් වහන්සේ දහම් සේනාධිපති කොහෙද කියලා දැනුනේ වැසිකිළිය තනම් බැලුව බැලුව බැලුවනේ හිත රැති කිලිය රැතුනේ. දැන් තව මොනවද පින්වදෙනි කතා කරන්නේ? ඔය ගුණේ අතුල් කරගන්නක තමයි. කවදාක්වත් පින්වදෙනි කොස්ස බිම් වැල්ල දිනන නම් කාටවත් කියන්නේ කවුද මේ කොස්ස දැම්මේ මෙතන කියලා. ඒ කොස්ස අරගෙන නීමෙදි තනින් ගිහින් තියෙන. මෙරි අවුලක් උඩ දාලා කියන්නේ අද මට මේ වැලි කැට ගහන්න මට අවවාද අනුශාසන ලැබෙන්නේ. ඔය පොත්වල විතරක් තිබිලා හරියන්නේ නැහැ පින්වදෙනි ඔය ගුණ. ඔය ගුණ තමන්ට ඇති කරගන්න. ගිහි පැවිදි දෙපාර්තමේන්තුවට මම කියන්නේ මම කියනවා කියන්නේ මම ආඥා පනවනවා නෙමෙයි. යෝජනාවක් කරන්නේ. කාටවත් ආඥා පනවන්නේ මට අයිතියක් නැහැ. එක බින්දු මාත්‍රයක් ඔය මහා උත්තමයන්ගේ දිවිත එක ගුණයක් ඇතුළු කරගෙන අරිහත් වෙන්නද බලන්න. ඉතින් ඔබගේ ඥාති පරම්පරාව පරම ශ්‍රේෂ්ඨ නැද්ද? ඔබ සීයේ හෙලෙක් නම් ඔබගේ ඥාති පරම්පරාව ඔය 80 මහා ශ්‍රාවකයෝ නේද? ඒ උත්තමයන්ගේ නේද පිඟුදේ පෝෂණය වෙවි පෝෂණය වෙවි ආවේ. දෙවර හිතෙන් නැද්ද පිංගුදිනි ඔබගේ ලේ ධාතුව මහ ශ්‍රේෂ්ඨයි කියලා. එහෙනම් ඔය දේ අවබෝධ කරගෙන මේ නිවන් මඟ පසක් කරගන්න. ඔය ලේ ධාතුවම තමයි නිවන් දකින්නේ. ඒ උත්තරයන්ගෙන් පැවතගෙන ඉන්න පිරිසම තමයි පිංගුදිනි නිවන් දකින්නේ. ඒවට හේතු වාසනා සකස් කරගන්න. තමන්ගේ දරුවන්ට පොඩි කාලේ ඉඳලා මේව දේවල් කියලා දෙන්න මේ දරුවන්ට අවස්ථාව දෙන්න මේ බව ගමන කෙනවර කරගන්න. තමන්ගේ දරුවන් හිර කරගෙන ඉන්න එපා. ඒ ආයත මේ කටයුත්ත කරගන්න ඉඳ දෙන්න. ඔබත් මේ කටයුත්ත කරගන්න දරුවන්ටත් කටයුත්ත කරගන්න දෙන්නේ. ඔබට හිතනවා නම් ඔබගේ දරුවා මේ උත්තමත්වයට පත් වෙන්න ඕනේ කියලා ඕනේ වෙලාවක එවන්න අපිව හම්බෙන්න. මොන දාමරිකෙක් වුණත් කමන්නේ. එවන්න අපිව හම්බෙන්න. ඔබට මේ දහම් අවබෝධනම ඔබට හිතනවා නම් එහෙම මගේ දරුවාට මේ මේ ශාන්තිය උදා කරලා දෙන්න ඕනේ කියලා ඕනේ වෙලාවක එවන්න අපිව. අපි ඉන්නේ පිළිඳින කාරණු දෙකක් නිසා එකක් තමයි අපේ අරිහත්ය අනිත් එක තමයි සාසනය. ඔය කාරණු දෙක විතරයි අපිට තියෙන්නේ. ඔය කරුණු දෙක උදෙසා දිවි පුදන්න බලාගෙන ඉන්න. සාසනය කියලා අපි දකින්නේ මාර්ගඵලය. ගහක් කැඩෙන වෙන හැර ගමන්නේ මාර්ගඵල ලැබෙනවා නම් අන්න ඒක තමයි සාසනය කියලා අපි දකින්නේ. තාප්පනේ නේ. ඔය කරුණු දෙක විදිහට කරමු. ඔබ සාසනය රකින්න. මේ සාසනය දැක්කේ පිටින් පණ පුදාගෙන මේ සාසනය මේ විදිහටම රකින්න. සීය හෙළෙව මේ සාසනය දැක්කේ. වෙන කවුරුත් වෙන කිසියම් රටක ඉන්නයි මේ සාසනය රැක්කේ නැහැ. සීය හෙළෙව රැක්කේ. බැමිණිතියා සායයේ තියෙන වේලාවේ බඩට කොට්ට තියාගෙන රහතින් කතා කරගෙන මේ සාසනය පවත්වගෙන හොඳ හඬක් නගන්න ශක්තියක් නැහැ. එතන බඩට මේ වැලි උර තියාගෙන වැලි කොට්ට තියාගෙන රහතින් තමයි තමගේ ගෝලයට තනි සූත්‍ර ටික කියන්නේ. එහෙම කලේ මේ සීය හෙළෙව මිසක් වෙන කවුරුත් නෙමෙයි. මේ සාසනය රැක්කේ සීය හෙළෙව. එහෙනම් දැන් සාසනය රකින්න අයිතිය තියෙන්නේ සීය හෙළෙවට මිසක් සිංහලයට නෙමෙයි. ඒකයි කිව්වේ මහ මහ සීය හෙළෙක් වෙන මහා මහා සීහලෙක් වෙලා පිංගුදෙන මේ සාසනය රකින්න. දිවි හිමියෙන් රකින්න. පණ පුදල සාසනය රකින්න. එතකොට අනාගතයකට තම මාර්ගඵලලාභී බිහි වෙන මේ සාසනය ඉතුරුයි. පණ පුදන්න සාසනය. ඒ විදිහට රකින්න. තමන්ට හැකියාවමන තමන්ට මොකද තියෙන්නේ හැකියාවක් ඒ හැකියාවෙන් එක කරන්න. මේ මාර්ගඵල ලබන්න යන මහා උත්තමයන්ට ඒව කරන්න කියලා කියන්නේ. පාප ගුණ ගන්න නගන්න කියලා නෙමෙයි. හැම තැනම ඉන්නවා පිංගුදෙන මේ වගේ උත්තම පිරිස්. ඔයලා බලන්නේ ඒ ගැන. ඔයලා බලලා ඒකට කරන්න පුළුවන් හැමදේම කරලා ධර්මයේ ප්‍රචාරය කරන්න. ඒක තමයි පළවෙනි උදේ කරන්න පුළුවන්. පුළුවන් තරම් ධර්මයේ ප්‍රචාරය ඒකයි කියේ පුළුවන් නම් තමන්ගේ බෑග් එකේ CD එකක් තියන්නේ හැම තිස්සේ. තමන්ගේ පඩිය දුළු කොටසක් වෙන් කරන්න පිංගුදෙන ධර්ම ප්‍රචාරය කරන්න. අඳා. රුපියල් 10ක් වෙන් කරන්න, රුපියල් 30ක් වෙන් කරන්න, රුපියල් 35 වෙන CD එකට යන මුදල්. ඊට ඔබ ගහගත්තොත් එහෙම නැත්නම් අපේ මහතුරුගෙන් ඉල්ල ගන්න නිකන් දෙන්නේ ඔක්කොම. කිසි දෙයක් අපි විකුණන්නේ නැහැ. සියල්ල නොමිලේ. තථාගතයන්ගේ මොකද හේතුව? ඔබ වගේ පිරිස ඉන්නවා පිංගුදේ මේවට ආධාර උපකාර කරන. සමහර මහතුරු ඉන්නවා මොන කොයි තරම් CD ඉන්නවත් ගහලා දෙන්න. CD 1000 කිලෝ නම් 1000ම ගහලා දෙනවා. ආයි එක දෙයක් නෑ. මම මහතුරු විතරක් නෙවෙයි නෝනවරුත් ඉන්නවා. මහතු මහත්මීන් ඉන්නවා මේවා කරන. ඒකෙන් ජීවිතේ ශක්තිවත් මේ ගමන යන්නේ. දවසකට CD 4500ක් මුද්‍රණය වී ලංකාව පුරා බෙදෙනවා. මුකුත් බලාපොරොත්තුවක් නැහැ. දෙකයි බලාපොරොත්තු වෙන්නේ. එකක් නිවන් දකින්න. අනිත් එක සාසනය රකින්න. ඔය දෙක විතරයි ඉන්නන්නේ මම. මේ මේ පැය දෙකමාරක් තිස්සේ බණ කියලා මම ඔබෙන් ඉන්නන්නේ දෙකයි. අනුසාරයෙන් මට කන්න ටිකක් දියන් කියලා ඉල්ලන්නේ නැහැ. එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. කිසිම දෙයක අවශ්‍යතාවයක් නැහැ. කරුණු දෙකයි. එකක් ඔබ නිවන් දකින්න. අනිත් එක මේ සාසනය රකින්න. තව කෙනෙකුට නිවන් දකින්න පුළුවන් ඒක. සාසනය කියන ජීවිතේ මේ මාර්ගඵල යොදා මේ සද්ධර්මය. ඒක රැකලා දෙන්න කොහොමද? පණ වගේ රකින්න. මාර්ගඵල ලබන්න මහා මහත්සේ විහෙතෙන මහා උත්තමයන්ට ප්‍රතිපාද ගන්න සැලසෙන. හැතැම්ම දෙකක් හින්දපාතේ වඩන උත්තමයන්ට හැතැම්මක් ඉස්සරහට ගිහිල්ලා හින්දපාතේ වඩ දෙන්න පුළුවන්. උන්වහන්සේ කාලෙන් පැය දෙකක් විතර ඉදිරියි. අන්න එහෙමයි පිංගුදෙනි පිං සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ කටිනේ කියන එක මහා පිනක් වෙන. වර්ෂා කාලෙට පිංගුද ඔය කටිනේ කියලා කිව්වහම අද කටිනේ කියප ගමන් ඔලුවට එන්නේ මොකද අර තීවරේ අරගෙන ඉවරලා ගම් වටේ ගිහිල්ලා පෙරහැරේ බජව් ගදා ගිහිල්ලා ඉවරලා ඕක ඉහළ පන්සලට පූජා කරන එක තමයි ටංගල්ල මතක් කියලා. පිංගුදෙනි කටිනේ කියන්නේ ඔකට විතරක් නෙමෙයි. කටිනේ කියන එක පටන් ගන්නේ වස් සමාදන් වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා කටිනේ පටන් ගන්න. ඔය තින සිද්ධ වෙන්න පටන් ගන්න එදාට වික්ෂුන් වහන්සේලා කියනවා ඔබ වහන්සේලා ඉන්න පන්සලේ වැඩ ඉන්න පන්සලේ මොකද හේතුව වර්ෂාව එළියට බහින්න එපා ඔබ වහන්සේලා. මොකද පින්වතුනි වර්ෂාව තියෙන කාලේ එළියට බහිනකොට සමහර වෙලාවට යන්න විදිහක් නැහැ පාරේ ඒ තරමට වහිනවා. එතන උන්වහන්සේලාට සිද්ධ වෙනවා කොහේ හරි දැනකට වෙලා ඉන්න පොඩ්ඩක් වර්ෂාව දුරුල වෙනකම්. අන්තිමට උදේ 8ට බින්න පාත ගිහින් උත්තමයන් ආයේ පන්සලට එන්න පින්වතුනි 11ට විතර බින්න පාතෙත් අරගෙන. එතන මේ තෙමි මේ ඔක්කොම සිවුරු තෙමිලා හරි අපහසුතාවයට පත් වෙනවා ඒ උත්තමයන්. මාර්ගය වඩා ගන්න පුදුම අමාරු වෙනවා. ඒක නිසා වර්තා කාලෙද ගමේ ඉන්න පිරිස ඇවිදින්න කියනවා. ස්වාමීනි ඔබ වහන්සේලා එළියට බහින්න ඕනේ. ඔබ වහන්සේලා මාර්ගය වඩා ගන්න ඔබ වහන්සේලාට සියලු අප උපස්ථාන අපි කරමු. සියලුම දේ කරනු. කියලා මොකද එදා එදා ඒ පොරොන්දු කරනවා අපි. එදා එදායින් පස්සේ පන්සලට යනවා දවසකට 3-4 වතාවක් පිරිස. ඊළඟ මොනවද අඩුපාඩු ඔක්කොම හොයලා බලන මේ වඩුද මේ වඩුද මේ වඩුද ඔක්කොම හොයලා බලවත් උන්වහන්සේලා අත හොදන වාජනේ බබා ළඟට ගිහින් ස්වාමීන් වහන්සේ අපි එක්කෝම කරන්නම් ඔබ වහන්සේ ඉක්මනට නිවන් දකින්න ඔබ වහන්සේ ඉක්මනට අරිහත්ත්වේ පූර්ණේ කරන්න. ඒ කාලේ සිංහදෙනි වස්තුම්මා තිබෙනකොට අරිහතුන් වහන්සේලා පිරෙන්න. එයි ඔක්කොම අතට ෆයිට් කරලා දෙනවා ස්වාමීන් වහන්සේ පෑන් උණු කළා ඔබ වහන්සේ මේ මේ ස්නානය කරගන්න පෑන් පහදු වෙන්න ස්වාමීන් වහන්සේ වතුර රත් කරලා තියෙන ඔබ වහන්සේට පෑන් පහදු වෙන්න හැමදේම කරලා දෙනවා අතට පයින් ඔක්කොම ටික කරලා දෙනවා මොකද එක දෙයයි බලාපොරොත්තු වෙන්නේ බ්‍රහ්මචර්යාව පූර්ණේ කරගෙන අරිහතුන් වහන්සේ නමක් බීවේ කියන්නේ. ඒ වස්තුම් මාසේ ওই විදියටම හටියුදු කරලා තියෙන තු මේ වස්තුම් මාසේ ඉවරුණාට පස්සේ තමයි අර කර්ණ ජීවර පූජාව සිද්ධ කරන්නේ. කර්ණ ජීවර පූජාව සිද්ධ කරනකොට පින්වතුනි මේ කර්ණ ජීවරේ සංඝයා වහන්සේලාට පූජා කළා. ඒ කර්ණ ජීවරේ ඒ සංඝයා වහන්සේලා විසින් බලනවා සුදුස්සෙක් කවුද ඉන්නේ කියලා ඒ දයි කර්ණ ජීවරේ ආපහු පූජා කරනවා. ඒ සුදුසා කියලා කියන්නේ පිටුදී මේ මෙච්චර කාලයක් පාවිච්චි කරපු චීවරයක් තියෙනවා. මේ චීවරේ ඉරිලා ඉරිලා ඉරිලා හැමදැනම පැච් දාලා පැච් දාලා පැච් දාලා මහලා ගල්ල ඔක්කොම තියෙනවා. මේ චීවරේ හරි බරයි දැන්. ඒ උත්තරේට මේ චීවරේ දරාගෙන ඉන්න බෑ. අන්න ඒක නිසා මොකද වෙනද කඩන චීවරේ අර සංඝයා වහන්සේලා විසින් ඒ උත්තරයට පූජා කරන ක්‍රම වේදයක් තිබුණා. ඕක තමයි කඩන්නේ කියලා කියන්නේ. එතන අර උත්තරේ මොකද කරන්නේ අර අර චීවරෙන් වෙන් වෙලා අර කඩන චීවරේ පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඉතින් පින්වතුනි කඩන චීවර පූජාව මහත්ඵල මහනිසන්ත නැද්ද එහෙම? ඔය ක්‍රම වේදයෙන් පූජා කරන කඩන චීවරය කියන එක මහත්ඵල මහනිසන්ත නැද්ද? මන් දන්නේ නැහැ ලෝකේ යන්නේ කොයි අතට කියලා. ඕක තමයි සීයේලයි ක්‍රම වේදෙ. මේවා කිව්වහම තමයි ඉතින් හිතෙන්නේ කාට හරි ධර්මයේ විකෘති කරනවා. කන්න ඕන වුණාම කබර ගෝයා තල ගෝයා කර කර ඉඳි දෙන්නලා දුන්නට පස්සේ මේ තල ගෝයක් නෙමෙයි මේ කබර ගෝය කියලා. ඊට පස්සේ ඉතින් මොකද කරන්නේ? විනාශ කරන්න කටයුතු කරනවා. මේක තමයි ඇත්ත සත්‍යය. ඔය විදිහට මේ කඩන ජීවරයේ පූජා කරලා බලන්න. වස්වසෝ මහා උත්තමයන්ට ඔය කටයුතු ටික කරලා දෙන්න. ඔය ටික ඔබට ඇති පිළිවෙල නිවන් දකින්න හේතු ආසසකට කරගන්න. ඒ වස්තුම් මාසෙදි භික්ෂුන් වහන්සේලාට කරන සැලකිලි ටික. හැබැයි ඉතින් ඔබ පතිරූප දේස වාසෝච වෙන්න ඕනේ. ඔය වාසනාව තියෙන ප්‍රදේශක වාසය කරන්න වෙන්න ඕනේ. ඔය වාසනාව නැති ප්‍රදේශ ඕනේ තරම් තියෙනවා. ඔය වාසනාව පෑදෙන්න නම් නිවන් දකින්න මහා උත්තමයන් ඉන්න ප්‍රදේශයක් වෙන්න. ඔය ඔය මට්ටමට එක කරගන්න නැත්නම් කර්ණ ජීවර පූජාව නම් ඕන තරම් කරන්න පුළුවන්. මම මේ කියපු මට්ටමට කරගන්න නම් අර අර විදිහට ඒ ඒ පිරිසක වාසය කරන්න ඕන. නැතුව ඉතින් කරන්න බෑ. කරන්න දෙයක් නෑ. මොන කරද්ද? ඉස්සරහට ඉතින් ජීවිතේ ඒ දේම සිද්ධ වෙයි. ඉස්සරහට මහ පිරිස් පැවිදිනවා නිවන් දකින්න. මේව ඉතින් නවත්තන්න බෑ නේ කාටවත්. මේ අපි අතර විතරක් නෙමෙයි තියෙන්නේ ලංකාවේ 4 දිස් භාගයෙන් මහ පිරිස් පැවිදිනවා. බලන්නකෝ. අපි සමාධිගත ක්‍රමවේද වල දැකලා කියලා තියෙනවා තව අවුරුද්දක් යනකොට 500ක් තරුණිය පැවිදිලා ඉන්නවා කියලා බලන්න කොහෙද කියලා. අවුරුද්දක් දෙකක් යනකොට එහෙම වෙන්නේ නැද්ද කියලා. 500ක් භික්ෂුන් වහන්සේලා පාරිවඩන දැකලා තියෙනවද? නැන්නේ අහලා තියෙනවා බලන්න කිව්වා. තරුණිය නිවන් දකින්න පරමාර්ථයෙන් මේ පාත්‍රයේ තුන් ජීවරයේ අතර ගත් තරුණිය 500ක් 1000ක් වඩිනව ඔබට දැකගත්තත් මේකේ ඒ දැකලා මේ පණ ගියත් දිව්‍ය ලෝක කියන්න පුළුවන් සයිස් එකක් තියෙනවා. ඒවා සිද්ධ වෙනවා පින්වතුනි. ඒවා සිද්ධ වෙන නම් ඔබ මේ ධර්මයේ ප්‍රචාරය කරන්නේ. ඒකට අදාළ පිරිස් ඉන්න එන්න බලාගෙන ඒකට තාම ධර්මය හම්බ වෙලා නැහැ. මේ සීහනාදේ ඇහෙන්න ඕනේ. සීහනාදේක තථාගතයන් වහන්සේගේ සීහනාදේ. ඒ සීහනාදේ හරියට විතර විග්‍රහ කරගත්ත සීහනාදේ කන වැකින්න ඕනේ පිරිසක. එතකොට තමයි අතීත ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු තිබිච්චේ පාරමිතාවන් තිබිච්චේව බලනෙන් විඳ ඇද්ද කැරෙන්නේ ටක් ගන්න. මම යන්න ඕනේ නේ. එහෙම වෙනවා පින්. මේ බණ අහන්නව තරුණියෝ දෙන්නේ. මෙදල රැටිය තරුණියෝ දෙන්නේ. අහම්බෙන් වගේ බණ ටික අහන්නා. ඒ අහත් දවසේ ඉඳලා පින් දෙන්නේ. ඒ දෙන්නගේ හිතේ බලාපොරොත්තු පොදු නැංගි නැංගි වෙනවා. මම කොහොමද වැඩිදින්නේ? මම කොහොමද වැඩිදින්නේ? තව ටික කාලෙකින් ඉතින් ඒ උත්තරෙ දෙන්නත් වැඩිදෙලා ඉන්නේ. අහම්බෙන් ආවේ බණ. ඒකයි විදිය. අහම්බෙන් බණ අහන්නවට පින් දෙන්නේ ධර්මතාවයේ විසින් බණ අහන්න ගෙන්නවා. තථාගතයන් වහන්සේගේ සීයනාදේ කන වැකුණා. අතීතයේ තිබිච්ච බලාපොරොත්තුව තිබුණා නම් ප්‍රාර්ථනාවක් කළා තිබුණා නම් පාරමිතාවක් කළා තිබුණා නම් ඒ පාරමිතාව බල නැංගුණා. දැන් බලන් ඉන්නේ කොයි වෙලේදයි දෙන්නේ. ඒකයි කම්මේ. ඒක නිසායි මම ඔබට කියන්නේ මේ ධර්මයේ ප්‍රචාරය කරන්න කියලා පුළුවන් තරම. හේතු වාසනාවන්ත පිරිසක් ඉන්නවා තිඟුදෙනි අන්නේ යට මේ සීහනාදේ යන්න ඕනේ. ඉන්නේ ඒක විතරක් වෙලා දෙන්න ඕනේ. හේතු වාසනාව තියෙන්නේ කාටද නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේ යම් පාරමිතාවක් පුරලා බුදුරජාණන් වහන්සේ නමගේ නීති විවරණ ගත ලක්ෂ ගානක් පිරිසේ ඉන්නවා. ඒ පිරිස තමයි ඒ ලක්ෂ ගානක් අරියතුන් වහන්සේලා බිහි වේවා කියලා බිහි වෙන්නේ. ඒ ඇයිට මේ ධර්මයේ යනකොට තමයි තියෙන්නේ. ඒ ඇයිට මේක මතු වෙලා ඉන්නේ. ධර්මය ඇහුම් නැත්තම් එහෙම මෙයා නැරලේ ඊළඟ අවස්ථාවකදී මේක කරගන්න. මේ පාරමිතාව පිළිලා මේ ශක්තිය ලැබෙන්නේ ක්‍රමවේදයක් උදා වෙලා එනවා. ඒක නිසා මේ ශාසනය රැක ගන්න පුළුවන් තරම් සද්ධර්මයේ ප්‍රචාරය කරන්න පුළුවන් තරම් කරන්න පුළුවන් හැකින් තමන්ට දෙයක් කියන්න පුළුවන් නම් බස් එකේ යම් වෙච්ච එකට විනාඩි 5ක් අනිත්‍ය දුක ගැන කතා කරන්න. පස්සේ ගිහිල්ලා නෙමෙයි පොඩ්ඩක් කතා කරන්න. පානාති පාතා පටිරතෝ හොති කියන පොඩ්ඩක් කතා කරන්න කියලා. ඒ පොඩි යන්තම් හිත පහදව ගන්න. හිත පහදව ගැනීම දෙන්න සීලිය. මම මේ ධර්මය අහනවා මේක මම ඒකයි ඊ කියේ දොස්තරලා තමන්ට ලොකු බලයක් තියෙනවා ඒක කරන්න. දොස්තර මහත්තුර නෝනවරු ඉන්නවනම් ඒ අයට හැමතිස්සෙම මම මේ කියන්නේ. තමන්ගේ දේවත්වයෙන් සලකනවා පිරිස. දෙද්දු. එහෙනම් ශාරීරික සුවපත් භාවය ආරම්භ දෙලා ඊට පස්සේ මානසික සුවපත් භාවය ආරම්භ දෙන්න දෙන්න සීදී එක. මමත් මේ ධර්මය අහන ඔබත් මේ ධර්මය අහන්න කියලා. එතකොට සිංහද මේ ඒ DVD එක ගෙදර අරගෙන ගිහින්ලා මුළු ගෙදර ඔක්කොටම ඇහෙන්න දාන්නේ. ආච්චි අම්ම කෙනෙක් වෙන්න පුළුවන් DVD එක අරගෙන ගිහින් නම් ගෙදර ඔක්කොටම ඇහෙන්නේ ඕක දාන්නේ. දානකොට තිඟුදින ගෙදර ඉන්න අවුරුදු 16ක 17ක කුළු පැත්තේ. ඒකට මේක ඇහුණා. ඇහිච්ච එක මම මොකද වෙන්නේ? අර පාරමිතාවන් බල නැංගුණා. සතියකින් කියනවා මේ මට පැවිදි වෙන්න ඕනේ කියලා. ඒක නේද වෙන්නේ. පාරමිතා නැති එක්කෙනෙක්වත් අවශ්‍ය නැහැ. හේතු වාසනා නැති කාටවත් ධර්මය යන්න ඕනේ නැහැ. හේතු වාසනා තියෙන අයටයි යන්න ඕනේ. හේතු වාසනා තියෙන එක්කෙනෙක් හරි ධර්මයේ නුලැබි මියදුන ඒක මහ ශාපයක් අපිට. මොකද තියෙන ලෝකෙට අරිහතුන් වහන්සේ නමක් නැතිනේ. මොන අපරාධයක්ද ඒක? නීතිත්‍ය මහතුරු ඉන්නවා නම් ඒ ඇයිට පුළුවන් මේවා කරන්න? තමන්ට මොන දේක? තමන්ගේ පිටක් බලාපොරොත්තුෙන් කවුරුර කෙනෙක් ආව නම් හිඳින් ඒ කෙනාට ඒ පිටක් වෙලා ඉවරලා ධර්මිනුත් පිට වෙන්නේ. කරන්න පුළුවන් හැටි උපරිමෙන් කරන්න හැම කෙනෙක්. මම මේ කිව්වේ අපි වැඩ වාසය කරන පන්සලට සල්ලි ගෙන දෙන්න කියලා නෙමෙයි. මම මොකද්ද මේ කියන්නේ කියලා ඔබ දන්නවා. ධර්මයේ ප්‍රචාරය කරන්න කියලා කිව්වා. ඒක පොඩ්ඩක් තේරුම් අරගෙන කටයුතු කරන්න කියලා. හොඳයි පින්වතුනි එන. එවනම් පින්වතුනි මේ ප්‍රඥා සාසනය මූලික කරගෙන සද්ධර්ම දේශනාවක් කළ ඉවරුණාම මේ ප්‍රඥා සාසනය තුලින් ඒ ගොඩනැගුණා වූ මහා පුණ්‍ය ශක්තිය කරුණා සාසනය හරහා මේ දේ අවබෝධ කරගන්න බැරි වෙච්ච පිරිසක් අභාගීතාන වල ඉන්නවනම් ඒ අයම තීපත් කරලා තින් දෙන ක්‍රමවේදයක් තියෙනවා සතාගත සාසනයේ සීයේ හෙළිය තුල. ඒ දිනේ ලගති මතතු කරගෙන ඒ පිරිසට මෙතෙන් ගැලවිලා යන්නේ යභාගේ තැන් වලින් මිදලි ඉවර වෙලා ඒ ආයතන මේ ශාන්තිය උදා කරගන්න වැඩ පිළිවෙලක් කරලා දෙන්න. ඔබ විසින් රැස් කරගත් ඒ සීල පුණ්‍ය සම්බාර ධර්ම කුසල සම්බාර ධර්ම ඒව සිහිපත් කරලා තිංගන් මෝදන් කරන්න සූදානම් වෙන සියලු දෙනා.

ඒවගේ මිතුරු මේ ස්ථාන භූමි භාරව හිටියාව යම් කිසි පිරිසක් ඉන්නවා ඒ සියලු දෙනාම සේපත් කරන මුල් පදිංචි කරනවා ඒ වගේ මේ ස්ථාන භූමි ගොඩනගීමේ මේ ලා ගඩලා ගඩලා ගානේ මේ ස්ථාන වලට ගහලා බැඳලා කළ සකස් කළා යම් කිසි පිරිසක් ඉන්නවා යන්නේ සියලු දෙනාම සේපත් කරන ඒ වගේ තියෙන මුදල් ආධාරකින් හරි උදව්ව පදව කළා යම් කිසි පිරිසක් ඉන්නවා ඒ වගේම සාදු කාර්යය දීලා ආශිර්වාද කළා යම් කිසි පිරිසක් ඉන්නවා යන්නේ සියලු දෙනාම සේපත් කරනවා සිද්දස් කරගත්තා වූ සියලු පුණ්‍ය ගංගා සුදුල ගංගා එයාගේ දිහිතුල පතුල් හරිනේ පිං නිදී පැතරියාමේ නේ යම් දබම් ස්ථානයේ කිනුනේ යතු මෙදී වාදිරාම සංඛ්‍යාතර වෙන ඉතල තිබලවත්වා කියලා සාදු කියලා නැතිම හොදා කරා. ඒ වගේම මෙදින අවසාන වශයෙන් සීපත් කරනවා දු මේ ස්ථානයේ වෙන බොහෝ දුර බැරිද කැමින්නේ ධානවාන මනකට සකස් වෙලා තියෙන නිසා මම මාවත් මනකට සකස් වෙලා තියෙන නිසා පහසු මේ තල ලගාවෙන් පුලුවන්කම ලැබුණා. ඒ වගේම මේ සන්දර්භයේ පරිගත වෙලා නැවත නැවත සම්මෙලනය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා සීදී ආදී වශයෙන් දේවල් හරහා තමයි සම්මෙලනය කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා ඒ වගේම තියෙන මේ සන්දර්භයේ සජීවීගේ ලෝකයේ නොනෑම වෙන සම්මෙලනය කිරීමේ අවස්ථාව මේ වෙලාව උදා කරගෙන තියෙනවා මේ සියලු දේ උදා වෙලා තියෙන විද්‍යාඥයන් සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තිම වාදික පිරිසක් විදිහට ලෝකෙට දී උදා ආදින ධර්ම නේ දාය උපයෝගී කරගෙන නිවන් දකින්න යන්නේ ඔබ දෙන පින එයට අනුමෝදන් වෙන කැපයි මේ සයි සියලු දෙනාවත් සීපත් කරන බුදින් රැස්කර ගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා එයාගේ බීදුර පතුල වලින් පිං වීදී ප්‍රතිවියාමෙන් බුද්ධ පූජා පැවැත්ව දාන මනාදී කුසල ක්‍රියාව සිදු කරගත ඒ කරගත්තා වරන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ මහල් මහිමේ මේ දිනන මත ලක්ෂ ගණනින් මහරහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. එමනම් දෙවිදෙනි බොහෝ වෙලාවක සද්ධර්ම මෙෂමින් ක්‍රීමින් කරගත් අවරන්ත ප්‍රමාණ සම්බාර ධර්මයන්ගේ බල මහිමේ ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවේ තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා කියන මොදන්නේ ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. රාග ගින්නෙන් මිදෙත්වා දේශ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා ජාති ගින්නෙන් මිදෙත්වා ජරා ගින්නෙන් මිදෙත්වා ව්‍යාධි ගින්නෙන් මිදෙත්වා මරණ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා තෙරුවන්ගේ සෝවිසි අනන්ත මහ ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයන්ටම නිබ්බාන වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.